නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ගාරවෝච නිවාතෝච සන්තුට්ඨීච කතඤ්ඤුතං කාලේන ධම්ම සවනං ඒතං මංගල මුන්ත මන්ති අතිගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන සයිප්‍රසෙහි ශ්‍රී ලංකාරාම විහාරස්ථාන වාසී ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි ඔබ හැම දිනෙකම අද මේ ඉරු දින උදෑසන විහාරස්ථානෙට එකරාසි වෙලා බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව පින්නතුනි බුදුහාමුදුරු කෙනෙක්ගේ ධර්මය අහන්න ලැබෙනවායි කියලා කියන්නේ සසර කළා වූ මහා පින්කම් ආනිසංසය පින්කම් කළා විතරක් නෙවෙයි පින්නතුනි ඒ පින්කම් කරන අතරේ අපි හුඟක් ප්‍රාර්ථනා කරලා තියෙනවා මේ වගේ ධර්මය අහන්න කියලා. ඉතින් මේ පිනෙහි සහ ප්‍රාර්ථනාවෙහි ප්‍රතිඵලයක් තමයි ඔබ අද භුක්ති විඳින්නේ. එනිසා ඒ ගැන ඔබ හුඟක් සතුටටපත් වන්න. ලෝකේ ඉන්න සත්‍යයන් අතරින් මිනිස්යන් ඉන්නේ බොහොම ටිකයි. ඒ මිනිස්යන් අතරිනුත් බෞද්ධයන් වශයෙන් ඉන්නේ බොහොම ටිකයි. ඒ බෞද්ධයන් අතරිනුත් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කායික මානසික හැකියාවක් තියෙන ඊට විවේකයක් තියෙන මානසික පරිසරයක් තියන අය ඉන්නේ ඊටත් වඩා බොහොම සල්පයයි. අන්නේ සල්ප දෙන අතරට මේ පින්නතුනුත් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන ඔබ හුඟක් සතුටටපත් වන්න. පින්නතුනි මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යද්දී තියෙන ප්‍රධානම ලක්ෂණ දෙකක් අපේ ළඟ තියෙන්නට ඕන. බුදුහාමුදුරෝ මහා සතිපට්ඨාන සූත්‍රය වැනි සූත්‍රවලදී දේශනා කළා විනෙය ලෝකේ අවිජ්ජහ දෝමනස්සං කියලා කාරණයක්. මේ පින්නතුන් අහලා තියෙනවද? අවිජ්ජහ දෝමනස්සං. අවිජ්ජහ කියන එකේ තේරුම දන්නවද පින්නතුන්? දන්නා එහෙම ඉන්නව නම් අත උස්සන්න බලන්න පේන්න. අවිජ්ජහ කියන වචනේ තේරුම අවිජ්ජහ නෙවෙයි අභිජ්ජා. අහලා තියෙනවද කලින්? මං හිතන්නේ අහලා ඇතිනේ පින්නතුන් හුඟක් බණ අහනවනේ. හොඳයි අපි තේරුම විස්තර කරනවා. දෝමනස්සං කියලා කාරණයක් තියෙනවා. ඒක නම් බොහෝ විට මේ පින්නතුන්ට පාලි භාෂාව නොදැනගත්තත් සිංහල භාෂාවේ තියෙන වචනයක් නිසා දෝමනස්ස කියන වචනේ තේරුම් ගන්නට පුළුවන්. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ධර්ම මාර්ගයේ ආරම්භයේදීම අපේ ළඟ තියෙන ලක්ෂණ දෙකක් විදිහට. මොකක්ද? විනෙය ලෝකේ අභිජ්ජහ දෝමනස්සං. අභිජ්ජහ කියලා කියන්නේ දැඩි ලෝභය. දැඩි ලෝභය කියන කාරණය ධර්ම මාර්ගයේ ආරම්භයේදීම අත්හරින්නට ඕන. ඒ වගේම දෝමනස කියන කාරණය, සිතේ අසතුට කියන කාරණයත් ධර්ම මාර්ගයේ ආරම්භයේදීම අයින් කරන්නට ඕන. මොනවද අයින් කරන්න ඕන කාරණා දෙක? එකක් තමයි දැඩි ලෝභය. අනිත් කාරණය මොකද්ද? අනිත් කාරණේ තමයි දෝමනස, හිතේ අසතුට කියන කාරණය. එහෙනම් අපි ධර්ම මාර්ගයේ ආරම්භයේදීම පරිත්‍යාගශීලී වෙන්නට ඕන. ඒ වගේම අපි සතුටෙන් ඉන්නට ඕන. මෙන්න මේ දෙකම අපේ ළඟ පින්නතුනි දහමක හැසිරෙනවා නම් ඒ කෙනාගේ ළඟ තියෙන්නට ඕන. සමහරැත්තන් හිතනවා ධර්මයේ හැසිරෙනකොට hina වෙන්නෙත් නැහැ. බොහොම මේ පරණ ඇඳුම් ඇඳගෙන මූණත් ඇඹුල් කරගෙන හිමින් අය කියලා. පින්නතුනි එහෙමයි නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ සමහර ආගමික අන්‍යාගමික අය ඇවිල්ලා කියපු දෙයක් තමයි වෙනත් ආගමික ශාස්ත්‍රවරුන්ගේ අනුගාමිකයන් බොහොම මෑලි මෑලි වෙලා බොහොම කනගාටුවෙන් බොහොම අප්‍රසන්න මුහුණෙන් තමයි ඉන්නේ. නමුත් මේ ගෞතම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් අනිත්‍යතාවය කියන මේ ඊටාම ගැඹුරු කාරණා අසුභය කියන භාවනාදිය ප්‍රගුණ කරන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ඉන්නේ හරියම සතුටෙන් බොහොම හරි ලස්සනයි මුහුණ බොහොම ප්‍රසන්නයි කියලා සඳහන් කළා. පින්නතුනි ප්‍රීතිය කියන එක සම්බොජ්ජංගයක් විදියට බෝධිඅංගයක් විදියට අපි වඩන්නට ඕන. ඒ නිසා ධර්ම මාර්ගයේ හැසිරෙන කෙනෙක් නම් ඒ හැසිරෙන කෙනාගේ එන්නේනම සතුට වැඩි වෙනවා. ඒක තියෙනවන ලක්ෂණයක්. අනිත් දේ තමයි පින්නතුනි දැඩි ලෝභය කියන එක අඩු වෙන්නට ඕන. දැන් ලෝභය එකපාරට නැති කරගන්න බෑ අපට. ඒක ටිකෙන් ටික අඩු වෙන දෙයක්. නමුත් පින්නතුනි දැඩි ලෝභය කියන එක ඒක මුලින් ඉඳන්ම නැති වෙන්නට ඕන. දැන් මේ පින්නතුනගේ ළඟ දැඩි ලෝභය තියෙනවද? හා පින්නතුන්ගේ ළඟ දැඩි ලෝභය නැහැ. දැඩි ලෝභය තියෙනවා නම් ඔහොම ඇවිල්ලා බනහන්න බෑ. මේ වෙලාවෙත් වෙනත් දෙයක් කරමින් ඉන්නේ ඔබ එකයි. ඔබ අඩු ගානේ බස් එකට වාහනයට හරි මුදල් වියදම් කළා තමයි ඔතෙන්ට ඇවිල්ලා ඉන්නේ. ඔබේ වටිනා කාලය ඔබට මිල මුදල් හරි හම්බ කරන තියෙන කාලය කැප කළා තමයි මේ පින්නතුන් බොහොම ශ්‍රද්ධාවෙන් මේ බොහොම තැම්පත්ව බණහන්නේ. ඔබ කහාගේවත් ළඟ මේ දැඩි ලෝභය කියන එක නැහැ. දැඩි ලෝභය තියෙනවා නම් ඔහොම ඔතෙන්ට ඇවිල්ලා වාඩි කරවන්න බෑ ලේසියෙන්. බොහොම අමාරුයි. පින්නතුනි ඒ නිසා ඔබ හැම දිනෙකම සතුටට පත්වන්න දැඩි ලෝභය කියන එක ඔබ ළඟ නැහැ කියලා. හැබැයි තවදුරටත් අපි ලෝභය අඩු වෙන විදියට පරිත්‍යාග සීලී වෙන්න ඕන, ටිකෙන් ටික ගුණධම් දිනු වෙන්න ඕන. පින්නතුනි එතකොට අපි සඳහන් කළා ධර්මමාර්ගයේ ආරම්භයේදී අපි ළඟ තියෙන ලක්ෂණ දෙකක්. මොකක්ද ඒ ලක්ෂණ දෙක? එකක් තමයි දැඩි ලෝභය නැති වෙන්න ඕන. අනිත් එක ධොම්නස සිතේ අසතුට කියන එක නැති වෙන්න ඕන. මොකද කාරණා දෙක? දැඩි ලෝභයයි ධොම්නසයි කියන කරුණු දෙක, හිතේ අසතුට කියන කාරණා දෙක මුලින් ඉඳන්ම නැති වෙන්න ඕන. එහෙම ඉන්න කෙනෙකුට තමයි මේ ධහමෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම පින්නතුනි අපි මුලදීම තේරුම් ගන්නට ඕන අපේ ජීවිත කොච්චර වටිනවද කියලා. අපේ ජීවිත කොච්චර වටිනවද කියලා තේරුම් ගත්තොත් තමයි පින්නතුනි අපට නියම විදියට සතුට ලැබෙන්නේ. අපි බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ මට මේක නෑ, මේක නෑ, මේ අඩුපාඩු තියෙනවා, මේ විභාගේ පාස් වෙන්න බැරි වුණා, එතැන් විට දරුවෝ මේ විභාගේ පාස් වුණේ නෑ, එහෙම කියලා අපි ජීවිතේ නොලබපු දේවල් ගැන හුඟක් දුක් වෙනවා. නමුත් පින්නතුනි ඔබ දන්නවද ඔබ කොච්චර දේවල් ජීවිතේ ලබලා තියෙද කියලා? පින්නතුනි අපි ජීවිතේ ලබපු දේවල් ගැන දැනගත්තොත් අද තියෙන සතුට පින්නතුනි සෑහෙන ගුණයකින් අපේ වැඩි වෙනවා. අපි කොයිතරම් වටිනා දේවල් ටිකක් මේ මොහොතේ ලබලා තියෙද කියලා. අංගුතර නිකාය සඳහන් වෙනවා පින්නතුනි අක්කන කියලා සූත්‍රයක්. අක්කන කියලා කියන්නේ අභාග්‍ය සම්පන්න මොහොත කියන එක. අභාග්‍ය සම්පන්න මොහොත කියන එක ප්‍රතිඵල ගන්න බැරි අසුභ අවස්ථාව කියන එක. අන්නේ අවස්ථා අටක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. මේ පින්නතුන් වැඩ සංගරාව එහෙම පාඩම් කරනකොට කියවලා තියෙන්නේ නොකල් අටකෙ පින්කම් කළ නොහැකි කියලා. පින්කම් කියලා කියන්නේ සාමාන්‍ය පින්කම් නෙවෙයි. බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න මාර්ගඵල ලබන්න බැරි අවස්ථා අටක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. සාමාන්‍ය පින්කම් නම් ඉතින් අබුද්ධෝත්පාද කාලේ කුණත් කරන්න පුළුවන්. නමුත් පින්නතුනි ධර්ම මාර්ගයේ වඩලා දුකේ නිදහස් වෙන මාර්ගයකට එන්නට බැරි අවස්ථා අටක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. මොනවද ඒ කාරණා අට? එකක් තමයි පින්නතුනි ඇතැම් කාලවල ලෝකෙෙහි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා ලෝකෙට බණ කියනවා. මේ බණ කියන කාලවල සමහර සත්තු නිරයේ ඉන්නේ. ඒ නිරයේ ඉන්න සත්තුන්ගේ පින්නතුනි බුදුහාමුදුරු කෙනෙක් ලෝකයේ පහළ වෙලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්තව, ඒ වගේම ෂඩ අසාධාරණ ඥානවලින් යුක්තව බැබලි බැබලි ලෝකයට බණ කියනකොට අර නිරේන සත්තුන්ට ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්ද? ඒ ඇත්තන්ට ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ පින්නතුනි. ඒ අය මහා දුක් විඳිමින් තමන් අතීතයේ කළපු අකුසල්වල විපාක විඳිමින් තමයි ඉන්නේ. දැන් මේ මොහොතේත් ඔබ බොහොම ශ්‍රද්ධාවෙන් සිල් රෙදි පෙරවගෙන සුදු ඇඳුම් ඇඳගෙන හොම බණහද්දී පින්නතුනි නිරේ කොච්චරනම් සත්තු දුක් විඳිනවද? ඇතැම් විට දවස් ගණනෙන් අවුරුදු ගණනෙන් ආහාරයක් නැතුව දැඩේ ගිනිදැල් මැද්දේ නිරාහාරව සහ පිපාසාවෙන් දුක් වෙන සත්තු නිරේ කාලය ගත කරනවා. පින්නතුනි ඇතන්ට දහමින් ප්‍රයෝජන ගන්න බෑ. එනිසා සඳහන් වෙනව නිරේහි ඉපදීම දුෂ්ටක්ෂණයක් කියලා. අභාගේ සම්පන්න අවස්ථාවක් කියලා. දහමින් ප්‍රයෝජන ගන්න බැරි අවස්ථාවක් කියලා. එතකොට දැන් මේ කාරණා ටික හොඳට මතක තියාගන්න. පළවෙනි අවස්ථාව තමයි නිරේහි ඉපදීම. ඒ වගේම සඳහන් වෙනව පින්නතුනි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙලා ධර්ම දේශනා කරනවා. ඒ ධර්ම දේශනා කරන කාලයේ සමහර සත්තු තිරිසන් ලෝකයේ ඉපදෙලිනවා. අපට ඒ ලෝකයේ තිරිසන් ලෝකයේ පේනවනේ. සතා සිව්පාව, බල්ලෝ බලල්ලු, ගවයන් ආදී සත්‍යයන් අපට පේනවනේ. කුහුඹි මාළු වගේ සත්තු, කුරුල්ලෝ. පින්නතුනි, ඒ සත්‍යයන්ටත් මේ ධහමේ හැසිරෙලා ධහමේ ප්‍රයෝජන ගන්න අවස්ථාවක් නැහැ. ඇතැම් විට මේ පිනතුන් වගේ දුර බැහැර නෙවෙයි පන්සලට, පන්සලේම ඉන්නත් පුළුවන් ඇතැම් විට මේ ඉපදිච්ච සත්තු. ඈ බල්ල බලල්ල පූසෝ කැරපොත්තු කූඹි පන්සලෙත් ඉන්නවා, පන්සල වත්තේත් ඉන්නවා. මේ බණ අහන අහන ඉසව්වේ තේ සත්තු ඉන්නවා. නමුත් පිනතුනි මේ ධහමෙන් ඇත්තන්ට ප්‍රයෝජන ගන්න බෑ. ඒ තියෙන අභාග්‍ය සම්පන්න අවස්ථාව නිසා. ඒ නිසා තිරිසං ලෝකයක් සලකන්නේ අභාග්‍ය සම්පන්න ඒ වගේම අක්ෂණයක් විදියට, දුෂ්ටක්ෂණයක් විදියට, දහමින් ප්‍රයෝජන ගන්න බැරි අවස්ථාවක් විදියට. ඒක දෙවෙනි අවස්ථාව. ඒ වගේම තමයි සමහර සත්‍යයන් ඉන්නව පින්නතුනි බොහොම දීර්ඝායුෂක දෙවිවරු හැටියට. ධර්මයේ සඳහන් වෙනවා අරූපාවචර බ්‍රහ්ම ලෝකින දෙවියන් ගැන. කල්ප ගණන්, කල්ප දහස් ගණන්. ඉතාම දීර්ඝ කාලයක් ඒ සත්තු කයක් නැතුව සිතක් පමණක් ඇතුව වාසය කරන සත්‍යයන් ඉන්නවා. යැත්තම් පින්කල ඉපදිලා තියෙන්නේ. නමුත් පින්නතුනි බුදුහාඳුරු කෙනෙක් ලෝකයේ පහළවල බණ කිව්වත් ඒ සත්‍යයන්ට, ඒ දීර්ඝායුෂක දෙවිවරුන්ට, විශේෂයෙන් අරූපාචර බ්‍රහ්ම ලෝකේ ඉන්න දෙවියන්ට, බ්‍රහ්මයන්ට පින්නතුනි මේ ධහමෙන් ප්‍රයෝජන ගන්න බෑ. ඒ නිසා ඒ අවස්ථාව සලකන්නේ අභාග්‍ය සම්පන්න මොහොතක් විදියට. ඒ වගේම පින්නතුනි සමහර අවස්ථාවල බුදුහාමුදුරු ලෝකේ පහළ වෙලා බණ කියනවා, සද්ධර්මයේ මේ වගේ තියෙනවා. නමුත් සමහර සත්‍යයන් ප්‍රේත ලෝකේ ඉපදෙලිනවා, ප්‍රේතයන් වශයෙන් ඉපදෙලිනවා. දැන් මේ මොහොතේත් ඔබ මෙහිම බණ අහනකොට ප්‍රේත ලෝකේ අපමණ සත්‍යයන් සාපිපාසාවලින් පෙළමින් කාලය ගත කරනවා. දහමක් අහන්නට පුළුවන් මානසිකත්වයක් ඒ සතුන්ට නැහැ. ඒ නිසා මෙන්න මේ ප්‍රේත ලෝකයන් සලකන්නේ අභාග්‍ය සම්පන්න අවස්ථාවක් විදියට. ඒ වගේම පින්නතුනි සමහර සත්‍යයන් මනුස්ස ලෝකයේ මිනිසුන් වශයෙන් ඉපදුනත් ඇතැම් අය ඉපදෙන්නේ ඈත දුර බැහැර ප්‍රදේශවල. සමහර අප්‍රිකාවේ රටවල් තියෙනවා දුෂ්කර ප්‍රදේශ. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ වගේම දුෂ්කර ප්‍රදේශ තියෙනවා. ඇමරිකාවේ සමහර ප්‍රාන්ත තියෙනවා. සමහර ඇත්තන් පින්නතුනි බුද්ධ කියන වචනේවත් දන්නේ නැහැ. බුද්ධාගම කියන, බෞද්ධ කියන ආගමක් තියනවද කියලා දන්නේ නැති අය ලෝකේ ඉන්නවා. ඇතැම් විට ලෝකේ ප්‍රසිද්ධ බීම ගැන දන්න අය ඉන්නවා සමහර අය. ඒ බීම වල නම් කියන එකත් ඒ බීම වලට කරන ප්‍රසිද්ධියක්. ඒ නිසා මම කියන්නේ නැහැ. බීම ගැන දන්න අය ඉන්නවා සමහර. නමුත් බුදුහාමුදුරුවෝ කියන වචනේ නාහපු අය ඉන්නවා. පින්නතුනි මෙන්න මේකත් අභාග්‍ය සම්පන්න අවස්ථාවක දෙ සලකනවා. ප්‍රත්‍යන්ත දේශවල ඉපදීම, ධර්මය අහන්නට පුළුවන් වටා පිටාවක් නැති ඈත දුෂ්කර ප්‍රදේශවල ඉපදෙලා ඉන්නවා නම් අන්න ඒක සලකන්නේ අභාග්‍ය සම්පන්න අවස්ථාවක් විදියට. ඒ වගේම පින්නතුනි සමහර ඇත්තන් බෞද්ධයන් ඉපදෙන ප්‍රදේශවල, ඇතැම් විට බුදුදහම අහන්න ලැබෙන ප්‍රදේශවල ඉපදෙනවා. නමුත් ඉපදුනාට ඒ ඇත්තන් උපතින්ම මිත්‍යා දෘෂ්ටික පවුලල ඉපදෙලා ඉන්නේ. ඒ ඇත්තන්ට මේ දහම් අහන්නට අවශ්‍යතාවයක් හෝ ඕනෑකමක් හෝ ශ්‍රද්ධාවක් ඇත්තන්ට නැහැ. අඩු ගන්න මේ දහමේ කියලා තියෙන මොකද්ද කියලා ඉගෙන ගන්න තරම්වත් ඇත්තන්ට ඕනකමක් නැහැ. පින්නතුනි මෙන්න මේ උපතින්ම මිත්‍යා දෘෂ්ටික පවුල්ල ඉපදিলা සිටීම සලකන්නේ අභාග්‍ය සම්පන්න අවස්ථාවක් විදියට. ඒ වගේම පින්නතුනි තවත් සමහර ඇත්තන් ලෝකයේ පහළ වෙල බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙල ඉන්නවා. ඇතැම් විට සුදුසු ප්‍රදේශයකත් වාසය කරනවා. ඇතැම් විට ශ්‍රද්ධාවන්ත මව්දෙමව්පියන්ගේ දරුවන් වෙලත් ඉපදෙලා ඉන්නවා. නමුත් පින්නතුනි සමහර අය උපතින්ම මන්දබුද්ධිකයි. උපතින්ම ඇතැම් විට කන් දෙක ඇහෙන්නේ නැහැ. උපතින්ම ආබාධිතයි. කියන දයක් තේරුම් ගන්න පුළුවන් මානසිකත්වයක් නැහැ. මෙන්න මේ උපතින්ම මන්දබුද්ධික මානසික අවපාතෙන් ඉපදිලා ඉඳීමත් සලකන්නේ අභාග්‍ය සම්පන්න අවස්ථාවක් විදියට. දැන් අපි එවැනි අවස්ථා කීයක් ගැන කිව්වද? අවස්ථා හතක් ගැන කිව්වා අපි. ආයි මතක් කරලා බලන්න. පළවෙනි අවස්ථාව තමයි නිරයේ ඉපදිලිඳීම. ඒ වගේම සමහර සත්‍යයන් තිරසං ලෝකේ ඉපදිලා සිටීම. ඒ වගේම බොහෝම දීර්ඝායුෂ්ක දේවරු හැටියට ඉපදිලා සිටීම. විශේෂයෙන් අරූපාවචර බ්‍රහ්ම ලෝකේ ඉපදිලා සිටීම. ඒ වගේම පේත ලෝකේ ඉපදිලා සිටීම. ඒ වගේම ඈත දුෂ්කර ප්‍රත්‍යන්ත දේශවල ඉපදිලා සිටීම. ඒ වගේම උපතින්ම මිත්‍යා දෘෂ්ටික පවුල්වල ඉපදිලා සිටීම. ඒ වගේම සඳහන් වෙනවා පින්නතුනි මන්ද බුද්ධිකව ඉපදිලා සිටීම. කරුණ කියා කිව්වද? කරුණ හතයිනේ. හතයි නේද? පින්නතුනි ඊළඟට සඳහන් වෙනවා අටවෙනි කරුණ විදිහට මොකද්ද? ඒ තමයි ඇතැම් විට හොඳ සුදුසු ප්‍රදේශයක ඇතැම් විට ඉන්දියාවෙමත් වාසය කරන්න පුළුවන් ඉපදිලා. හොඳ වාසනාවන්ත මව දෙමාපියන්ගේ දරුවන් ඉපදෙලින්නත් පුළුවන්. හොඳ බුද්ධියක් තියෙන්නත් පුළුවන්. මනුෂ්‍ය ලෝකෙ ඉපදෙලින්නත් පුළුවන්. ඉපදිලා බලනකොට පින්නතුනි සමහර ඇත්තන්ට මොකද ස්වභාවය? බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙ පහළ වෙලා නැහැ. අබුද්ධෝත්පාද කාලය. මෙන්න මෙවැනි කාලයක් සලකන්නේ පින්නතුනි අභාග්‍ය සම්පන්න මොහොතක් විදියට. මෙන්න මේ අවස්ථා 8ට කියනවා නොකල් 8 කියලා. මේව සුදුසු කාල නෙවෙයි, සුදුසු අවස්ථා නෙවෙයි කියලා. එතකොට පින්නතුනි ඔබ කොයි වගේ අයද? ඔබ මේ අවස්ථා 8ම මගහැරලා ඉපදිච්ච අය. ඒ නිසා මේ 8ම මගහැරලා ඔබ ඉපදුණා විතරක් නෙවෙයි. ඉපදෙන්න කලින්ම ඔබ මව කුසේ ඉන්න කාලෙදිම අම්මා තාත්තා ශ්‍රද්ධාවන්තයි, අම්මා තාත්තා සිල්වන්තයි, එතැන්මිට ඔබට පිරිත් කියලා තියෙනවා. ඔබ මේ ලෝකේ බිහි වෙන්න කලින්ම ඔබ සාමින් වහන්සේලාට ඔබ වෙනුවෙන් වැඳලා තියෙනවා. බෝධි පූජා, පිරිත් ආදී පින්කම් සිදු කරලා තියෙනවා ඔබ වෙනුවෙන්. ඔබ කොච්චර වාසනාවන්තද? පින්නතුනි මෙන්න මේ වගේ වාසනාවන්ත අවස්ථාවක් යම්කිසි කෙනෙක් ලබාගෙන තියෙනවා නම් බුදුදහමේ සඳහන් වෙනවා අන්න එවැනි භාග්‍ය සම්පන්න අවස්ථාවක් ඇතුව කෙනෙක් ලෝකෙ ඉපදුනොතින් බුද්ධෝත්පාද කාලවල මිනිසෙක් වශයෙන් ඒ තැනැත්තාට උපතින්ම දෑත දෙපය නැතුව ඉපදුණත් උපතින් ඉපදෙන්නේ කොහොමද? අත් දෙකයි කකුල් දෙකයි හතරම නෑ මෙයාට. හැබැයි මෙයාගේ ඇස් දෙක හොඳට පේනවා. ඒ වගේම මෙයාගේ කන් දෙක හොඳට ඇහෙනවා. ඒ වගේම පින්නතුනි හොඳට බුද්ධියක් තියෙනවා. මොනවද තියෙන්නේ? ඇස් දෙක පේනවා, කන් දෙක හොඳට ඇහෙනවා, ඊළඟට හොඳට බුද්ධියක් තියෙනවා. හැබැයි මේ කෙනාගේ අත් දෙකක් නැහැ, පා දෙකක් නැහැ. හැබැයි ඉපදෙන්නේ කොයි කාලෙකද? ඉපදෙන්නේ බුද්ධෝත්පාද කාලෙක, අර අෂ්ට දුෂ්ටක්ෂණ වලින් මිදිලා. පින්නතුනි බුදුහාඳුරේ ඊටාම වැදගත් කාරණයක් දේශනා කරනවා. මෙන්න මෙවැනි අවස්ථාවක කෙනෙක් දෑත දෙපය අහිමිව ඉපදුනත් ඉපදෙලා අවුරුදු 100ක් එක තැන මල මුත්‍ර වගුරුවගෙන හිටියත් මේ තැනැත්තාගේ උපත, මේ තැනැත්තාගේ මනුස්ස ලෝකෙ ඉපදිලා සිටීම ඊටාම භාග්‍ය සම්පන්න පුණ්‍යවන්ත අවස්ථාවක් කියලා. එහෙනම් පින්නතුනි ඔබ ගැන මොනවද හිතෙන්නේ? ඔබට එහෙම ආබාධ තියෙද? ඔබ කාටවත් එහෙම ආබාධ නැහනේ. අර දෑත දෙපය හොඳට තියෙනනේ. අම්මා තාත්තා දෙන්න ඒ දෑත දෙපය හොඳට ලස්සනට හදලා තියෙනනේ. කාගෙත් හොඳට අපට පේනවා. පින්නතුනි ඔබ කොච්චර වාසනාවන්තද? මෙන්න මේ වාසනාවන්ත අවස්ථාව ලබා ගත්තනම් පින්නතුනි අනිත් දේවල් මොනව නැති වුණත් අපිට ඒ ගැනම හිතලා අපේ ජීවිත කාලෙම සතුටු වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. අපි උපන්දිනය සමරන්නේ අවුරුද්දට එක දවසයිනේ නේද? අවුරුද්දට එක දවස තමයි අපි බොහෝ විට උපන්දින සමරන්නේ. පින්නතුනි මේ දහම දැනගත්තොත් අපි හැමදාම උදෑසනට අවදින්නේ උපන්දිනය කියලා හිතලා. හැමදාම උපන්දිනයක් වගේ අපේ ජීවිතය සමරන්න පුළුවන්. අපේ ජීවිත කොච්චර වටින ජීවිතද කියලා අපි දැනගත්තොත්. ඒ නිසා පින්නතුනි ඔබ ගැන හුඟක් සතුටු වෙන්න. ඔබ කණ්ණාඩිය ළඟට ගිහිල්ලා මුහුණේ ලස්සන බලලා සතුටු වෙන විතරක් නෙවෙයි. ඒ ඔබේ රූපය කණ්ණාඩියෙන් දකිනකොට ඔබේ සිත විනිවිද දකින්න. මම සසර ලස්සන හිතක් තියාගෙන හිටියා. මම ලස්සනට පින්දහම් කරලා තියෙනවා. මගේ දෑත දෙපයෙන් මං අනිත්යට උදව් කරලා තියෙනවා. දන් දීලා තියෙනවා. හුඟක් හොඳ ප්‍රාර්ථනා කරලා තියෙනවා. මගේ හිත පිරිසිදුව මං ඉඳලා තියෙනවා. ඒ නිසා ඒ පිරිසිදු හිත නිසා මට මේ වාසනාවන්ත උපතක් ලබා දීලා තියෙනවා නේද කියලා පින්නතුනි කණ්ණාඩිය ළඟට යන හැම වෙලාවෙම හිතන්න. හැම වෙලාවෙම සතුටු වෙන්න. රූපේ ලස්සනයි කියලා ආඩම්බර වෙලා මාන්නයක් ඇති කරගන්න එපා. ඒක අකුසලයක්නේ. කණ්ණාඩිය ළඟට යන හැම වෙලාවෙම කුසලයක් ඇති කරගන්න. මේ කණ්ණාඩිය ළඟට ඇවිල්ලා ඉන්න තැනැත්තා සසර හුඟක් පින් කරපු කෙනෙක්. හුඟක් දාන ආදී කුසල කරපු කෙනෙක්. හුඟක් හොඳ දේවල් කරපු කෙනෙක්. හිත හොඳට ලස්සනට තියාගෙන හිටිය කෙනෙක් කියන එක නිතරම හිතන්න. පින්නතුනි ඒ හිතේ ලස්සන පොඩ්ඩක් හරි අඩු වුණා නම් මොකද වෙන්නේ? අර අටෙන් එහෙකට අහු වෙන තිබුණනේ. ඇතැම් විට ඒ හිතේ ලස්සන පොඩ්ඩක් හරි අඩු වුණා නම් ඉපදෙනකොටම ඇතැම් විට S2 නොපෙනියන තිබ්බ නේද? ඒ හිතේ ලස්සන පොඩ්ඩක් හරි අඩු වුණා නම් ඉපදෙනකොටම ඔබගේ අතපය කඩු වෙන තිබුණා. ඒ ඔබ ඉපදෙන ප්‍රතිසන්දි ලැබපු හිත ටිකක් හරි ලස්සන අඩු වුණා නම් අකුසලයට බර වුණා නම් ඇතැම් විට ඔබ උපතින්ම මන්දබුද්ධික වෙන්න තිබුණා. පින්නතුනි ඒ හැම දෙයක්ම මග හැරලා ඔබට ওই වාසනාවන්ත උපතක් ලැබලා දුන්නේ කුමක්ද? ඔබේ අම්මා තාත්තද? අම්මා තාත්තා ඔබ මෙලොවට බිහි කළා තමයි ඔබට ওই ලස්සන උපත ලබා දුන්නේ කවුද? තමන්ගේ පින, තමන්ගේ ලස්සන හිත. ඒ පින් කරපු ලස්සන හිත තමයි ඔබට ওই ලස්සන සිරුරක්, ලස්සන ජීවිතයක් ලබා දුන්නේ. ඒ නිසා ඔබ හැමදාම මේ ගැන හිතන්න. හැමදාම මේ ගැන හිතලා සතුටට පත්වන්න. පින්නතුනි ධර්මෙහි ඊටාම වැදගත් කාරණයක් දැක්වෙනවා එක්තරා සූත්‍රයක. දිවි ලෝකයේහි දිවි ලෝකෙන් චුත වෙන දෙවුරුන්ගේ ළඟට අනිත් දෙවුරු ඇවිල්ලා කරන ඉල්ලීමක් ගැන. පින්නතුනි බුද්ධෝත්පාද කාලයක දිවි ලෝකයේ දෙවියන් මිනිස් ලෝකයේ සලකන්නේ සුගතිය විදියට. මේ පින්නතුන් අහලා තියෙනවද දිවි ලෝකෙහි ඉන්න දෙවුරුන්ගේ ආයස ඉවර වෙනකොට අනිත් අය බලාගන්නේ කොහොමද කියලා? ඔව් බොහොම හොඳයි. මේ පින්නතුන් උඹ දන්නවනේ. හරියට හරි. මාලා මිලායන්ති කියලා කියනවා. ඒ අය පැලඳගෙන ඉන්න මල් ටික ටික මැල වෙනවා. ඒ විතරක් නෙවෙයි වත්තානි කිලිස්සන්ති. ඒ අය ඇඳගෙන ඉන්න දිව්‍ය සලුපිලි කිලුටු වෙනවා. ඔව්. ඒ අය සාමාන්‍යයෙන් ඇඳුම් හොදන්නේ නැහැ. ඇඳුම් හොදන්න අවශ්‍යතාවයක් නැහැ ඊයට. ඊයට ආහාර පාන උපයන්න රැකියාවල් කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. පිනට ඒවා ලැබෙනවා. නමුත් පින්නතුනි මේ ජීවිතයේ අවසාන කාලය වන විට අර ලස්සනට තියෙන ඇඳුම් ටික ටික කිලුටු වෙනවා. ඒ වගේම කච්චේහි සේදා මුච්ඡන්ති කියලා කියනවා. එයාගේ කිසිලි වලින් කිහිලි වලින් දහඩිය වැগিরෙනවා. ඒ වගේම සඳහන් වෙනවා කායේ දුබ්බන්නියන් ඔක්කොමටි කියලා. ශරීරයේ දුර්වර්ණ වෙනවා. අර ශරීරයේ තියෙන බැබලෙන ගතිය, පැහැපත් ගතිය ටික ටික අඩු වෙනවා. ඒ වගේම දේවෝ දේවාසනේ නාභි රමති කියලා කියනවා. ඒ දෙවියා තමන්ගේ ඉන්න දිව්‍ය ආසනියේ තියෙන ඇලුම, ඇලීම, ඒ දිව්‍ය ආසනයේ පිළිබඳව තියෙන සතුට ටිකෙන් ටික අඩු වෙනවා යාට. දැන් අපටත් එහෙම යන්නේ හොඳ තැනක හොඳ පින ඉවර වෙනකොට එතන එපා වෙනවා සමහර විට. ඒ වගේ තමයි දෙවියන්ටත් ඒ පින ඉවර වෙනකොට එතන එපා වෙනවා. එතමිට ප්‍රශ්නයක් වෙන එතන යන්න. පින්නතුනි බලන්න. එතකොට දිව්‍ය ලෝකයේ දෙවියන්ගේ අවසන් දිව්‍ය ලෝකයේ පින අවසන් වෙනකොට මොකද්ද ඇති වෙන ස්වභාවය? මල් පර වෙනවා. ඇඳුම් කිලුටු වෙනවා. දහඩිය වැগিরෙනවා. ශරීරයේ තියෙන ලස්සන නැති වෙනවා. තමන් ඉන්න ආසනයේ තියෙන ඇලුම ඇලුම ටිකෙන් ඇලීම ටිකෙන් ටික නැති වෙනවා. මෙන්න මෙහෙම වෙනකොට අනිත් දෙවුරු ඇවිල්ලා මොකද්ද කියන්නේ මෙයාට? මෙයාට පින්නතුනි හරි ලස්සන කතාවක් කියනවා. මොකද්ද කියන කතාව? ඉතෝ බොහෝ සුගතින් ගච්ඡ. පින්නවත ඔබ සුගතියට යන්න. සුගතින් ගන්තුවා සුලද්දලාබං ලබ. සුගතියට ගිහිල්ලා මනා වූ ලැබීම ලබන්න. ඊට පස්සේ කියනවා සුලබ්බලාභං ලබිත්වා සුප්පතිට්ඨිතෝ බවාහි මනා වූ ලාභය ලැබ ඒ ලාභය තුල මනාව පිහිටන්න කියලා. එතකොට මේ දෙවිවරු කියන සුගතිය මොකද්ද? ඔව් මනුස්ස ලෝකයේ පින්නතුනි බලන්න. මනුස්ස ලෝකය කියන්නේ නිකන් මනුස්ස ලෝකය නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ධර්මයේ තියෙන කාලෙක මනුස්ස ලෝකයයි මේ සුගතිය කියලා සැලකන්නේ. යාල කියනවා මනුස්ස ලෝකෙට යන්න ගිහිල්ලා මනා වූ ලාභය ලබන්න. මනුස්ස ලෝකේ තියෙන උතුම්ම ලාභය මොකද්ද? මොන ලාභයද? ශ්‍රද්ධා ප්‍රතිලාභය, ශ්‍රද්ධාව ලබන්න. අන්න ඒ ශ්‍රද්ධා ප්‍රතිලාභය ලබලා ඒ ශ්‍රද්ධාව තුල පිහිටන්න කියලා දෙවිවරු ඇවිල්ලා මේ තැනැත්තාට ආරාධනා කරනවා. බලන්න පින්තුනි, එහෙනම් මේ ඔබ බණහන ඔබත් හුඟ දෙනේ ඒ දිවි ලෝකේ ඉඳලා ආපු අය වෙන්න පුළුවන් සමහර විට. එහෙ ඉඳලා එන කාලේ ඔබත් එක්ක එකට හිටිය යාළුවෝ එහෙම කියන්නේ නැති නේද? ඈ ඔබ මනුස්ස ලෝකෙට යන්න ගිහිල්ලා ශ්‍රද්ධාව ඇති කරගන්න, ශ්‍රද්ධාව තුල පිහිටලා ඉන්න ඒ පුරුද්ද තමයි, ඒ පින තමයි ඔබට ඔය තියෙන්නේ. පින්තුනි, අපි සංසාරෙදි පින්කම් කළ විතරක් නෙවෙයි, ඔබට ඔය වගේ වාසනාවන්ත මනුසාත්ම භාවයක් ලැබුණේ මේ සද්ධර්මයේ ලැබෙන්නේ සසර පිණින් විතරක් නෙවෙයි. ඔබ සසර පින් කළ තිමුණ නම් ඇතැම් විට ලෝකේ ඉහළම රටක ඉපදෙන්න තිබුණා. ඇතැම් විට ඉහළම රටක රජමාලිගාවක දරුවෙක් වෙලත් ඔබට ඉපදෙන්න තිබුණා. නමුත් පින්තුනේ, ඒක එච්චර අමාරු දෙයක් නෙවෙයි. අමාරු දේ මොකද්ද? මනස ලෝකේ ඉපදিলা ශ්‍රද්ධාව ලැබෙන වටා පිටාවක් සහිත පරිසරයක ඉපදීම තමයි අමාරු දේ. ඒ සඳහා සසර පින්කම් කළ විතරක් නෙවෙයි, ඒ පින්කම් කරන අතරේ ඔබ තව දෙයක් කළා තියෙනවා. මොකද ඒ කරපු දේ? ආ හිතන්න පුළුවන්ද? ආ පින්කම් කරන අතරේ ප්‍රාර්ථනාවක් කළා තියෙනවා. අනේ ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්න ලැබෙන්න, පන්සල් ආශ්‍රයෙන් ඉපදෙන්න ලැබෙන්න, පන්සල් ඇසුරු කරන්න ලැබෙන්න, බුදුහාමුදුරුවන්ගේ දහමක් අහන්න පුළුවන් පරිසරයක ඉපදෙන්න ලැබෙන්න කියලා ඔබ ප්‍රාර්ථනා කළ තියෙන සසර. අන්න ඒ ප්‍රාර්ථනාවේ ප්‍රතිඵලය ඔබ දැන් භුක්ති විඳින අවස්ථාව. ඔබ ඔතෙන්ට එන්න ඔබට හිතෙන්න පුළුවන් අද උදේ සිල් රෙදි ටික පෙරවගෙන බස් එකෙන් නැත්නම් වාහනයක මෙතෙන්ට ආව කියලා හිතෙන්නේ නේද? නමුත් පින්වත්නි, ওই අදාපු ගමනේ පිටුපස්සේ සසර ආත්ම භාව කීයක පින් මහිමය ප්‍රාර්ථනාව පැතුම ඔබේ ළඟ තියෙනවද දන්නවද? ඇතැමිට ආත්ම භව 100 ගානක, කල්ප 100 ගානක පුරුද්ද පින්කමලානි සංසය ප්‍රාර්ථනාවල ප්‍රතිඵලය ඔබේ පිටුපස්සේ තියෙනවා. ඒ පින විසින් තමයි පින්වත්නි ඔබ ওই තැනට රැගෙන ආවේ. අන්න ඒ රැගෙන ආපු අවස්ථාවේ පින්නතුනි අපි ජීවිතෙන් ගන්න පුළුවන් ඉහළම ප්‍රතිඵලය අපි ගන්නට ඕන. අන්න ඒ සද්ධර්මයෙන් දහමින් ප්‍රයෝජන ගැනීම තමයි පින්නතුනි අපේ ජීවිතයේ පළවෙනි අංකයේ බවට පත් වෙන්න ඕන. අපි කවුරුත් හිතමු බලන්න අපි දිව්‍ය ලෝකේ ඉඳලා ආපු අය කියලා. අපට එතකොට සතුටක් නේනේ. එතකොට දිව්‍ය ලෝකේ ඉඳලා අපිට එනකොට දෙවරු කිව්වද ගිහිලා මනුස්ස ලෝකෙට ගිහිලා හොඳ රැකියාවක් කරන්න කියලා? කියවද ගිහිලා දරුවෝ ටිකක් හදාගන්න, දරුවන් හොඳට උගන්වලා විශ්වවිද්‍යාලය යවන්න කියලා? ගිහිලා ඒ අය කිව්වද මනුස්ස ලෝකෙට ගිහිලා ලොකුම ගයක් හදන්න, අනිත් ඇට තට්ටු දෙකක ගයක් නම් ඔබ තව තට්ටුවක් වැඩි කරගෙන තට්ටු තුනක ගයක් හදන්න කියලා එහෙම කිව්වද? ඔව් එහෙම කිසි දෙයක් කිව්වේ නැහැ. ඔබට කියව පළවෙනි දේ තමයි ශ්‍රද්ධා ප්‍රතිලාභය ලබන්න, ශ්‍රද්ධාව තුල පිහිටන්න කියලා. එහෙනම් අපේ ජීවිතයේ පළවෙනි අංකයේ බවට පත් කරගන්න ඕනේ මොකද්ද? ඔව් ශ්‍රද්ධාව දිනු කිරීම, මේ ධර්මයෙන් ප්‍රයෝජන ගැනීම. පින්තුනි ඒකෙන් කියන්නේ ඔබ අනිත් දේවල් කරන්න එපා කියලා. ඔබ දරුවන්ට හොඳට උදව් කරන්න, අම්මට තාත්තට හොඳට සලකන්න, ඒව කරන්න, ඒව පොඩ්ඩක්වත් අඩු කරන්න එපා. ඒවා දැනටත් කරන්නට වඩා හොඳට කරන්න, ධර්මයේ දැනගන්න ඔබ ඒවා ඒ යුතුයකම් නොකර ඉන්නේ නැහැ. බය වෙන්න එපා. ඔබ දැනටත් වඩා හොඳට ඒ යුතුයකම් ටික කරනවා. හැබැයි ඒ යුතුයකම් ටික කරද්දී ඒ සියල්ලටම වඩා ඔබට ඉස්සරහින් තියාගන්න දෙයක් තියෙනවා. ඒ තමයි සද්ධර්මය. ඒ තමයි බුදුරජාණන් වහන්සේ. ඒ තමයි ස්වාමින් වහන්සේලා. මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන තමන්ගේ ජීවිතයේ ඉදිරියේ තියාගෙන තමයි හැමදේම කරන්නේ. දැන් පින්නතුන අපි දකිනවා සමහර ඇත්තන් හැමදේම කරන්නේ ධර්මය ගැන හිතලා. රැකියාවක් කරත් රැකියාව කරන්නේ ධර්ම ගැන හිතලා. දරුවෝ හැදුවොත් දරුවෝ හදන්නේ ධර්ම ගැන හිතලා. සමහර අය ගියක් හැදුවොත් ගියක් හදන්නේ බුද්ධ මන්දිරය හදන්නේ මෙතන, හාමුදුරු වැඩිහම දාන දෙන්නේ මෙතන, අම්මට අම්මා තාත්තා ඉන්නෝ නම් ඊයට මෙන්න මේ පැත්ත වෙන් කරනවා එහෙම කියලා ගියක් දොරක් හැදුවා. සමහර අය හදන්නේ පින් දහම ගැන හිතලා, තෙරුවන ගැන හිතලා. ඒ විතරක් නෙවෙයි පින්තුනේ, සමහර මේ රටෙත් අය ඉන්නවා වාහනයක් ගන්නකොට වාහනේ පාට හිටම් බලනවා. මොකද්ද පාට බලන්නේ? පන්සලට එන ගැළපෙන වාහනයක්ද කියලා. ඒ තරම්ම පින්තුණිය අය හුඟ දෙනකොට හොඳ ලස්සන සුදු පාට නැත්තම් සුදු පාටට හුරු චාම් වාහනයක් ගන්න. හැබැයි ඒකෙන් කියන්නේ බාල වාහනයක් කියලා. ලෝකෙන් ඉහළම තාක්ෂණයේ වාහනයක් ගන්නවා පින්දහම් කරන්න ගැළපෙන විදිහට. පින්තුණි මෙන්න මේක තමයි අපේ ශ්‍රද්ධාවේ ලක්ෂණය වෙන්නට ඕන. ඉතින් ඒ දහම පින්තුණි අපේ ජීවිතේට ලැබෙන්න අපේ ජීවිතේ වෙනස්කම් ටිකක් වෙනවා. ඒ වෙනස්කම් වල ප්‍රධානම දේ තමයි පින්තුණි අපේ හිතේ කෙලෙස් අඩු වෙනවා එන්නෙන්න. හිතේ තියෙන කෙලෙස් අඩු වෙන හිත ලස්සන වෙනවා, හිත පිරිසිදු වෙනවා. හිත පිරිසිදු වෙන්න මොකද වෙන්නේ? හිත පිරිසුදු වෙන්න සතුට වැඩි වෙනවා. ඔව්, ඒක තමයි පින්තුණි අපට මේ දහමින් ලැබෙන ප්‍රධාන මානසංශය තමයි අපේ හිතේ තියෙන සතුට වැඩි වෙනවා. අන්න ඒ සතුට වැඩි වෙනවාද කියලා බලන ලක්ෂණයක් තියෙනවා. මොකක්ද ඒ ලක්ෂණය? ලක්ෂණ හුඟක් තියෙනවා. ඒ අතුරින් ප්‍රධානම එකක් තියෙනවා. පින්තුණිට හිතන්න පුළුවන්ද? එහෙනම් මදි. මුහුණ පැහැපත් වෙනවා. ඒ වගේම හිතේ පිනතුනේ ප්‍රධානම දේ තමයි අනිත් අය ගැන තියෙන අමනාපකම් ටිකෙන් ටික අඩු වෙනවා. ඒ තමයි මෛත්‍රී භාවනාව වඩන කෙනෙක් වෙන්නට ඕන. හරියට Taman ධර්ම මාර්ගය යනවද? ඒ ධර්ම මාර්ගයේ ගිහිල්ලා සතුට ලැබෙන මාර්ගයක තමන් ඉන්නවාද කියලා බලන පළවෙනිම ලක්ෂණය තමයි, ප්‍රධානතම ලක්ෂණය තමයි, තමන් කොයි තරම් දුරට මෛත්‍රී භාවනාව වඩන කෙනෙක්ද, මෛත්‍රිය දියුණු කරන කෙනෙක්ද කියන කාරණය. පින්තුනි මේක අමතක කරන්න එපා. මේක හොඳට මතක තියාගන්න. අපි හැමදේම කරන්නේ පින්තුනි සතුට සඳහානේ. දැන් මේ පින්තුණු වාද දුර බැහැර ඉඳලා දුර රටකට ඇවිල්ලා බොහොම බෙහෙස මාංශවල වැඩ කරනවනේ නේද? ඒ කරන්නේත් ඔබ සතුට බලාපොරොත්තු වෙන්නේ. නමුත් පින්තුණේ සල්ලි හම්බ කරාට විතරක් සතුට ලැබෙනවද? ඔව්, සල්ලි හම්බ කරාට විතරක් සතුට ලැබෙන. දැන් ඔබ හුඟා සල්ලි හා උපයාගෙන ගිහලා ලංකාවේ ලොකු ගයක් හදලා, ලොකු තාපයකුත් දාලා, ලොකු ගේට්ටුවකුත් දාලා, ලොකු ඉබ්බකුත් දාලා ඔබ ඉන්නවා කියමු ගෙදරට වෙලා. ඉන්නකොට හොඳ ලස්සන සුවපහසු ඇඳක ඔබ නිදාගෙන ඉන්නවා. නිදාගෙන ඉන්නකොට කවුරු හරිගෙන දැඩි අමනාපයක් ඔබේ හිතේ තියෙනවා. හිතේ තියෙනකොට අර සැප සම්පතන සතුට ඔබට දැනෙනවද? ඔව්, සතුට ලැබෙන්නේ නැහැ පින්තුණි. ඒ නිසා අපට සතුට නැති වෙන ප්‍රධානම දෙයක් තමයි අනිත්‍ය පිළිබඳව තියෙන අමනාපය. ඒ නිසා මිල මුදල් උපයන එක විතරක් නෙවෙයි පින්තුණි, අපි ධර්ම මාර්ගයේහි ධර්ම කරුණු හොඳට තේරුම් අරගෙන ඒ ධර්ම කරුණුත් එක්ක අපි ජීවිතයේ ඉදිරියට සකස් කර ගන්නට ඕන. අන්න ඒ ධර්ම මාර්ගයේහි ප්‍රධානතම කාරණයක් තමයි පින්තුණි. කොමක්ද? තමන් මෛත්‍රී වඩන කෙනෙක් වෙන්නට ඕන. ඒ නිසා දවසකට විනාඩි 2කින් හරි ආරම්භ කරන්න. මුලදී විනාඩි 2කින් විනාඩි 5කින් පටන් ගන්න. සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා. එහෙම පටන් ගන්න වැඩිකොලොල ටිකෙන් ටික පින්නතුණ ඉදිරියට ගෙන යන්න. තමන්ට මේකේ ආනිසංශය සතුට දිනපතාම වැඩි වෙන ගන්නවා. තමන්ටම තමන්ගේ ජීවිතය ගැන ලොකු සතුටක් ඇති වෙනවා. පින්නතුණ අන්නේ එහෙම ඉදිරියට යන ගමන් අද අප විශේෂයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ මේ පින්නතුණට මතක ඇති මා මුලින් මාතෘකා සඳහා තෝරාගත්තු ගාථාව. ඒ ගාථාව වෙන සූත්‍රෙම මතකද? මං මුලින් ගාථාවක් කිව්වා මේ අතට මතකද? ඕ ඒ මුලින්ම කියපු ගාථා. ඒ රත්නමාලා බන්ධනේ ඒ කිව්වේ බුදුහාඳුරන්ට ධර්මයට සංඝයාට වඳින ගාථා තුන මුලින් කිව්වේ. ඊට පස්සේ මම කිව්වා ඒ ගාථාවල සිංහල තේරුම කවියෙන්. ඊළඟට දේවතා ආරාධනාව කළා. නමස්කාරය කියලා ඊට පස්සේ ගාථාවක් කිව්වනේ. ඔව් බොහොමයි. ඔව් ගාරවෝච නිවාතෝච සන්තුට්ඨීච කතඤ්ඤුතා කාලේන ධම්ම සවනං ඒතං මංගල මුත්තමංගෝ. ඒ ගාථාව කොහෙද එන්නේ? ඔව් ඒ ගාථාව එන්නේ මංගල සූත්‍රේ. ඈ මංගල සූත්‍රේනේ, මහා මංගල නෙවෙයි. මහා මංගල ගාථා කියලා වෙනම තියෙනවා. මහා කරුණිකෝනාතෝ කියලා හැම කියන්නේ ඒ මහා මංගල ගාථා. අපි දැන් මේ සාකච්ඡා කරන්නේ මංගල සූත්‍රය. මහා කියන වචනේ නෑ, මංගල සූත්‍රය. ඒ මංගල සූත්‍රය ඇතුළත් වන්නේ ත්‍රිපිටකයේහි, සූත්‍ර පිටකයේහි, කුද්දක නිකාය කියන ග්‍රන්ථයේහි, කුද්දක පාඨ කියන කොටසට තමයි මේ මංගල සූත්‍රය ඇතිවන්නේ. ත්‍රිපිටකයේහි, සූත්‍ර පිටකයේහි, කුද්දක නිකායේහි, කුද්දක පාඨ කියන ගාන්තයටයි අයිති වෙන්නේ. මේ ගාථාවලින් පින්නතුනේ සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක සැවැත්නුවර දෙවුරම් වෙහෙරේ ඉන්නකොට එක්තරා දෙවියෙක් ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහනවා, බුදුහාමුදුරනේ ලෝකේ දෙවියනුයි මිනිසුනුයි අහනවා, ප්‍රශ්න කරනවා, විමසා සිටිනවා මංගල කාරණා කියන්නේ මොනවාද කියලා. අන්නේ මංගල කාරණා අප කෙරේ කරුණාවෙන් දේශනා කරන්න කියලා මේ දෙවියා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා. පින්වතුනි මංගල කාරණා කියන්නේ මොනවද? සුබ දේවල්, තමන්ට සතුට හේතු වෙන දේවල්. ඒ සතුට తాවකාලික සතුටක් නෙවෙයි, බොහොම දීර්ඝ කාලයක් සතුට පිණිස හේතු වෙන දේවල්. ඒ වගේම තමන්ට සතුට හේ පිණිස අනිත් හැට සතුට පිණිස හේතු වෙනවා. ඒ වගේම මෙලව ජීවිතයේ සතුට පිණිස හේතු වෙනවා, පරලෝ ජීවිතයේ සතුට පිණිස හේතු වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි මගුල් ගෙවල් කියලා කියන්නේ ඒවත් මංගල සම්මත ඒවා තමයි. නමුත් පිනතුණිය මංගල කාරණාවල ලක්ෂණය මොකද්ද? ඒ මංගල කරුණෝ ඕටික කලකට විතරයි ඒක මංගලිය ඇතැමිට සුබ වෙන්නේ. ඇතැමිට මගුල් ගෙදර ඉවර වුණු ගමන් කටිය සමට රණ්ඩු වෙන්නත් පුළුවන්. ඇතැම් කය අමනාප වෙන්නත් පුළුවන්. ඇතැම් මේ මංගල කරුණ දිගටම නොතිබෙන්නත් පුළුවන්. නමුත් පිනතුනි බුදුරජාණන් වහන්සේ මේ කියන මංගල කාරණා එහෙම දේවල් නෙවෙයි. ජීවිතේ ඕනම අවස්ථාවක කෙනෙකුට හිතල සතුට වෙන්න පුළුවන් දේවල්. ඒ නිසා එවැනි මංගල කාරණා 38ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් දේශනා කළා. නමුත් ඒ සියල්ලම අපි සාකච්ඡා කරන්න යන්නේ එයින් කරුණු කිහිපයක් විතරක් අප මේ ගාථාව තුළ සාකච්ඡා කරන බලාපොරොත්තු වෙනවා. මේ දෙවියා මංගල කාරණා බුදුරජාණන් වහන්සේගෙන් අහපු වෙලාවේදී පින්නතුනි බුදුරජාණන් වහන්සේ මංගල කරුණු එක එක මේ දෙවියාට දේශනා කළා. බාලයන් ඇසුරු නොකිරීම, ඒ වගේම පණ්ඩිතයන් ඇසුරු කිරීම, පිදිය යුත්තන් පිදීම, ඒ වගේම සුදුසු ප්‍රදේශයක වාසය කිරීම, ඒ වගේම පෙර පින් නැති බව තමන්ගේ හිත සංවර කර ගැනීම, බොහෝ ඇසෝ පිරෝත්යන් ඇති බව සිල්ප ශාස්ත්‍ර දැනීම, ඒ වගේම හික්මීම, සංවර භාවය, යහපත් වචන කතා කිරීම, මව්පියන්ට සැලකීම, දරුවන්ට සංග්‍රහ කිරීම, ඒ වගේම නිවැරදි ජීවිතයක් ගත කිරීම, නිවැරදි කර්මා සිදු කිරීම, දන් දීම, ධර්මයේ හැසිරීම, ඥාතීන්ට සැලකීම, නිවැරදි කර්මාන්ත, අකුසලෙන් වෙන්වීම, මත්පැන් පානය නොකිරීම, ඒ වගේම සංවර සීලී ජීවිතයක් ගත කිරීම, අප්‍රමාදී බව, ධර්මයේ හැසිරීම, ඒ වගේම ඉවසීම, කීකරු භාවය, ශ්‍රමණයන් ඇසුරු කිරීම, සුදුසු කල්හි ධර්ම සාකච්ඡාව, ඒ වගේම බමසර ජීවිතයක් ගත කිරීම, ආර්ය සත්‍ය දැකීම, ඒ වගේම සඳහන් වෙනවා නිර්වාණය සාක්ෂාත් කිරීම, ඒ වගේම අටලෝ දහම අභියස කම්පාවට පත් නොවී සිටීම. මෙන්න මේ වගේ කරුණු ටිකක් මංගල කරුණු හැටියට දේශනා කරන ගමන් අද අප මේ සාකච්ඡා කරන ගාථාවෙන් සුවිශේෂී කාරණා පහක් ගැන සඳහන් වෙනවා. ඒ කාරණා පහ පින්නතුනි අපේ ජීවිතේ ඉතාම වැදගත් කාරණා ටිකක් තමයි අද අප මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගාරවෝච නිවාතෝච සන්තුට්ඨීච කතඤ්ඤුතා කාලේන ධම්ම සවනම් ඒතං මංගල මුත්තමං. ගාරවෝච කියලා කියනවා. ගාරවෝච කියන එකේ තේරුම මොකද්ද? ගරු කල යුත්තන්ට ගරු කිරීම, පිළිය යුත්තන් පිළිම. කවුද පිළිය යුත්තන් කියලා කියන්නේ? අපට වඩා සීලෙන් වැඩි, ගුණෙන් වැඩි, වයසින් වැඩි උතුමන්ට ගරු සැලකිලි කිරීම. මේක මංගල කාරණයක්. ඇයි පින්නතුනි අපට වඩා වයසින් වැඩි, අපට වඩා ගුණෙන් සීලෙන් වැඩියට අපි ගරු කළ යුත්තේ ඇයි? ඒ ගරු කළ යුත්තේ පින්නතුනි ඇයි ජීවිතය හුඟක් අධ්‍යක්ෂීම් ලැබපු අය, ඒ වගේම ගුණෙන් වැඩිච්ච අය. අන්න ඒ ඇයට වඳින පුදන කොට බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා ඒ තැනැත්තාට කාරණා හතරකින් ඒ තැනැත්තා දීනු වෙනවායි කියලා. මොනවද කාරණා හතර? මතකද කාරණා හතර? ඔව් බොහොම හොඳයි. ආයු වන්නෝ සුඛං බලං. මොකද්ද ඒ ගාථාව මතකද? අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං. ඕ ආයස දිනු වෙනවා, වර්ණයේ ශරීරය ලස්සන වෙනවා, සැපේ වැඩි වෙනවා, ශරීර ශක්තිය වැඩි වෙනවා, බලය වැඩි වෙනවා. ඒ වැන්දහම දැන් එක ඔබ කිව්වනේ ප්‍රඥාවත් වැඩෙනවා කියලා. ප්‍රඥාවත් වැඩෙනවා තමයි, හැබැයි මේ කාරණා හතරට නෑ ප්‍රඥාව. ප්‍රඥාව ලැබෙන කොහොමද? ඒ ඇයට වැඳල විතරක් නවතිනවද? වැඳල විතරක් නවතින ඒ ඇසුරු කරනු ඒත් එක සාකච්ඡා කරනවා. පින්නතුනි අපට වඩා දැනුගත් කෙනෙක් හමු වෙච්ච ගමන්ම ඒ අය ගැන කරුණු අහල දැනගන්න, ඒ අය ජීවිතේ මුණ පාපු අත්දැකීම්, ඒ අය දන්න ධර්ම කාරණා, පිළිපදින හොඳ දේවල් ඒත් එක්ක අහල දැනගන්න. අන්න ඒකෙන් තමයි අපේ ප්‍රඥාව දිනු වෙන්නේ. පින්නතුනි අපි වැඩිහිටියන් ඇසුරු කරනවා කියලා කියන්නේ, දැන් කුඩා කාලේ නම් ඇතැම් විට අපට වැඩිහිටි කෙනෙක් අවවාදයක් දෙනකොට අපට අපි එච්චර කැමති නෑ නේද? අපි ඇතැම් විට ගණන් ගන්නෙත් නෑ. සමහර විට ඔබ කේන්ති අරගෙනත් ඇති නේද? පොඩි කාලේ අම්මලා තාත්තලා ආච්චිලා සියලු හැම කියනකොට දේවල් නේ. පින්නතුනි ඒ අය ජීවිතේ හුඟක් අත්දැකීම් ලැබපු අය. අපට පොඩි කාලේදී හිතෙන්නේ ඒ අය හරි මෝඩයි කියලා නේද? ඒ අය ඇතැම් විට අපිත් එක්ක අමනාපයි කියලා අපට හිතෙන අවවාද දෙනකොට. නමුත් පින්නතුනි ටිකෙන් ටික ඔබත් වියපත් වෙනකොට ඔබට තේරෙනවා ඒ අය කොච්චර අනුකම්පාවෙන්, කොච්චර ආදරෙන්ද ඔබට මේවා කියලා තියෙන්නේ කියලා. පින්නතුනි අපි අමාරුවේ වැටෙන කලින් අපි ඔය බේරගන්න තමයි අපිට හිටිය අම්මල තාත්තලා ආච්චිල සියල වැඩිහිටියෝ ගුරුවරු අපට අවවාද දීලා තියෙන්නේ. ඉතින් ඒ අය ඇසුරු කරන එක, එයාට ගරු කරන එක පින්නතුනි අපේ ජීවිතේට ලොකු ආලෝකයක් වෙනවා. ඒ නිසා මේක මංගල කාරණයක් විදිහට සැලකනවා. කොට මේ ගාථාවේ පළවෙනි මංගල කාරණය මොකද්ද? ඕ ගරු කළ යුත්තන් ගරු කිරීම. හැබැයි වයසින් වැඩි වුණා කියලා විතරක්ම බුදුදහමේ ගරු කරන්නේ නැහැ. ඒ වයස වැඩිවීමත් එක්කම ඒ අය ගුණෙන් නුවණින් වැඩි අය බවට පත් වෙනටත් ඕන. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ පින්නතුනි අපි වැඩිහිටියෝ කියන දේ ඒ විදිහටම කරන්න ඕන කියලා. දැන් මේ පින්නතුන් අහලා තියෙනනේ සුවච කියලා කාරණයක්. දැන් මේ මංගල සූත්‍රයේ තියෙන සුවචෝචස්ස කියලා, සෝවචස්සතා කියලා. සුවච කියලා කියන්නේ මොකද්ද? කීකරුකම. බොහොම හොඳයි. කියන දේ අසන එක. යමක් කියනකොට ඒ කියන දේ සාවධානව ඇහුම්කන් දීම තමයි සුවච බව කියලා කියන්නේ. එතකොට කීකරුකම කියලා කියන්නේ මොකද්ද? ඔව් කියන දේ ඒ විදිහටම කරන එක. එතකොට මේ දෙක සමානද? මේ දෙක සමානද? ඔව් මේ දෙක සමාන නෑ. බොහොම හොඳයි. අද මේක හොඳට තේරුම් අරගෙන තමයි අද බණේ නැකිටින්න ඕන. දැන් මේ දෙක ඉතින් හිටියේ සමහරක් තමයි මේ දෙක සමානයි කියලා නෙනේ. දැන් අඟුලිමාල කොයි වගේ පුද්ගලෙද්ද? අඟුලිමාල කීකරු කෙනෙක්. අඟුලිමාලට ගුරුවරයෙක් කිව්වා දහසක් දෙනා මරලා ඇඟිලි මාලයක් හදලා ගෙනත් දෙන්න කියලා. අඟුලිමාල කීකරු කෙනෙක්ද අකීකරු කෙනෙක්ද? අඟුලිමාල හරියම කීකරු කෙනෙක්. නමුත් ඒ කීකරු කෙනාට මොකද උනේ? ඔව් කීකරු කෙනෙක් මහා මිනී මරුවෙක් බවට පත් වුණා. එතකොට කීකරුකම හොඳ ගුණයක්ද? ඔව් කීකරුකම හැම තැනම හොඳ ගුණයක් නෙවෙයි. සමහර තැන්වල හොඳ වෙන්නත් පුළුවන්. හැබැයි ගුරුවරයා හරි දෙයක් කිව්වොත් වැඩිහිටි කෙනා හරි දෙයක් කිව්වොත් හරි කීකරු වෙන එක හොඳයි. බැරි වෙලාවත් වැරදි දෙයක් කිව්වොත් මොකද වෙන්නේ? ඔව් අර අහන කෙනා අමාරුයි වැටෙනවා. නමුත් සුවච බව කියන එක කොයි වගේ දෙයක්ද? ඔව් සුවච බව කියන්නේ යමක් කෙනෙක් කියනකොට සාවධානව ඇහුම්කන් දෙනවා. සාවධානව ඇහුම්කන් දෙනවා කියන එකෙන් කියන්නේ ඒක අනිවාර්යෙන් පිළිපදිනවා කියලා. හොඳ දෙයක් නම් පිළිපදිනවා, නැති දෙයක් නම් තමන් අත්හරිනවා. එතකොට පින්නතුනි සුවච බව කියන එක හැම තැනදීම ගුණයක්. නමුත් කීකරු බව හැම තැනදීම ගුණයක්ද? හැම තැනදීම ගුණයක් නෙවෙයි. එතකොට ඔබ හදන්න ඕන දරුවන්. ඔබ හදන්න ඕන කොයි වගේ දරුවන්ද? සුවච කීකරු දෙකම උනොත් මොකද්ද වෙන්නේ? එහෙම උනොත් නෝන පුතෙක් හදලා නෝන කිව්වොත් අම්මට තාත්තට සලකන්න ඕනේ නැහැ කියලා පුතා හොඳට කීකරු වෙනවනට අම්මා තාත්තා බලන්නේ නැන එකක් නැහැ වුණා. පින්නතුනි අපි හදන්න ඕන කොයි වගේ දරුවන්ද? සුවච දරුවන් හදන්න ඕන. කීකරු වෙන එකත් හොඳයි. හැබැයි කියන දේ හොඳ දෙයක් කියනකොට හොඳ දෙයට කීකරු වෙන අය තමයි හදන්නට ඕන. ඒ නිසා පින්නතුනි සුවච බව කියන එක හැම තැනදීම ගුණයක්. නමුත් කීකරු බව කියන එක හැම තැනදීම ගුණයක් නෙවෙයි. සමහර තැන්වල ඒක වරදින්නත් පුළුවන්. එතකොට අපේ බුදුහාමුදුරුව බලන්න කීකරු කෙනෙක්ද? ඈ ඔව් බුදුහාමුදුරුව කීකරු කෙනෙක් වුණානේ. බලන්න දැන් බුදුහාමුදුරුව ගිහි කාලේ සුදෝදන රජතුමා උත්සාහ කළේ කොහොම හරි ගෙදර නවත්තන්න. ගෙදර නවතින්න කියලා තමයි අර මාලිගා එහෙම හදලා දුන්නේ නේද? එතකොට සිද්ධාර්ථ කුමාරයා තාත්තට කීකරු වුණාද? තාත්ත කියන දේ ඇහුවා. හැබැයි කියන දෙයට කීකරුනේ නැහැ. ඊළඟට ගිහිගෙන් නික්මුණාට පස්සේ අර ගුරුවරු හමු වෙන ගියානේ. ආලාර කාලා මුද්දකරාම පුත්ත වගේ ඇසුරු කළානේ. ඒ අය කියන විදිහටත් කළා. නමුත් ඒ අය ඊට පස්සේ කිව්වා දිගට මෙයාගේ ශිෂ්‍යෝ විදිහට එන්න, තමන්ගේ ගෝලියුනුත් බාර අරගෙන ඉන්න කියලා. ඒකට කීකරු වුණාද? ඔව් ඒකට කීකරුනේ නැහැ. ඊට පස්සේ කලේ ඒ ඇයිද කිව්වද මට මීට වඩා දිනුවක් තියෙනවා නම් මම මෙතන යනවා කියලා ගියා. ඒකට කීකරුනේ නැහැ. පින්නතුනි ඊට පස්සේ පස්වග මහණුන් එක හිටියා. පස්වග මහණුන් කිව්වා දුෂ්කර ක්‍රියාම දිගට කරන්න ශරීරයට දුක් දෙන්න කියලා. එයාට කීකරු වුණාද? එයාට කීකරුනේ නැහැ. බැරි වෙලාවත් සිද්ධාර්ථ තාපසතුමා අර ආලාර කාලාමට කීකරු වුණා නම්, උද්දකරාම පුත්‍රට කීකරු වුණා නම්, පස්වග මහණුන්ට කීකරු වුණා නම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙනවද? ඔව් අපට එහෙනම් බුදුහාමුදුරු කෙනෙක් ලෝකේ නැහැ අද පින්නතුනි. උන්වහන්සේ හැම තැනදීම සුවච වුණා. නමුත් හැම තැනදීම කීකරුනේ නැහැ. ඒ නිසා පින්නතුනි කීකරු බවට වඩා වටින ගුණයක් තමයි සුවජ බව කියන එක. සුවජ බව කියන්නේ කියන දේ සාවධානව අහන ස්වභාවය. ඒ නිසා ඔබ හදන්න ඕන කීකරු දරුවන්ද සුවච දරුවන්ද? සුවච දරුවන් හදන්නට ඕන. ඈ ඒ නිසා දරුවෝ තමන් කියන දේ ඇහුවේ නැහැ කියලා දරුවොත් එක අමනාප වෙන්න එපා. ඈ ඔබ කියන දේ විදිහටම කරේ නැහැ කියලා දරුවන්ට බනින්න යන්න එපා. ඇයි ඒ? සමහර විට ඔබ කියන දේට වඩා හොඳ දෙයක් දරුවෝ දන්න වෙන්න පුළුවන්. ඒකයි ඒ නිසා ඔබ කියන හැමදේම මේ විදිහටම නොකරන්න පුළුවන් දරුවෝ. දරුවෝ ඇතැමිට අම්මල තාත්තලටත් වඩා බුද්ධිමත් ඒකයි. ඒ නිසා වයසෙන් අඩුණාට පින්නතුනි අය මානසිකව සමහර හුඟක් හිත දියුණු කළ මේ ලෝකෙට එන අය. ඔබේ දරුවන් වෙන්න පුළුවන්. නමුත් කායික වයසෙන් අඩුණාට ඒ අය ආධ්‍යාත්මික වයසින් දියුණු අය මේ ලෝකෙ ඉන්නේ. ඒ නිසා ඒ අය ඔබ කියන දේ අහන්න පුළුවන්. හැබැයි ඔබ කියන විදිහටම නොකරා කියලා දරුවත් එක්ක අමනාප වෙන්න එපා. දරුවන්ට දඬුවම් දෙන්න යන ඉක්මන් වෙන්න එපා. ඔබ ඊට වඩා බුද්ධිමත් වෙන්නට ඕන. පින්නතුනි අප මේ සාකච්ඡා කළේ අර ගාථාවේ තියෙන ලක්ෂණ පහෙන් පළවෙනි ලක්ෂණය මොකද්ද? ගාර වෝච කියන ලක්ෂණය. ගරු කළ යුත්තන්ට වැඩිහිටි යන ගරු කිරීම. හැබැයි ගරු කරනවා කියලා ඒ අය කියන දේ හැමම පිළිපදින්නේ නෙවෙයි. නමුත් එයාලා කියන දේ අහන්නට සෝදානම් වෙන්නට ඕන. දැන් ඔබ හැම දිනාගෙම ළඟ ඒ සුවච බව තියෙනවා. ඒ නිසා තමයි ඔබ බොහොම හොඳට මේ බණ අහන්නේ. ඇතැම් විට දැන් බණ කියන මටත් වඩා හුඟක් වයසක පින්නතුන් මෙතන ඉන්නවා. ඇතැම් විට මටත් වඩා ඉගෙනගත්තු පින්නතුනුත් මෙතන ඇති. නමුත් මේ පින්නතුන් බොහොම නිහතමානීව සුවච බවින් මේ බණ අහනවා. ඒ බණ අහනවයි කියලා කියන්නේ ඔබට මේ ගුණ දහම් වල හුඟක් ඉදිරියට යන්නට ඔබට හැකියාව තියෙනවා. ඔබට ශක්තිය තියෙනවා. ඒ නිසා තමයි ඔබගේ මේ සුවච බව මේ ගරුකලියුත්තන්ට ගරු කිරීම කියන ලක්ෂණය වටින්නේ. දෙවැනි ලක්ෂණය තමයි පින්නතුනි නිවාතෝච. නිවාතෝච කියලා කියන්නේ අනතිමානී ගුණය, නැත්තම් නියතමානීකම. සමහර අය නිතරම අනිත් අය යටපත් කරගෙන තමන් ලොකු කෙනෙක් කියලා ඉස්මතු වෙන්න උත්සාහ කරනවා. තමන්ගේ ළඟ රූප සම්පත්තිය වෙන්න පුළුවන්, උගත්කම් දේවල් වෙන්න පුළුවන්, උසස් කුලයක ඉපදිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඒ මොනවා තිබ්බත් පින්නතුනි ඒ දේවල් වලින් අපි අනිත් අය යටපත් කළ යුතු නැහැ. අනිත් අය ළඟදී තමන් අනිත් අය යටපත් කළා තමන් ඉස්මතු වෙන යන එක තමන්ගේ පින්නතුනි ගුණයක් නෙවෙයි. ඒකෙන් තමන්ට හිතට සහනයක් ලැබෙනවද? හිතට සතුටක් නැහැ. නිතරම අනිත් අය එක්ක හිතේ ගැටිමින් ඉන්න තමන් නිතරම ආඩම්බර වෙන උත්සාහ කරනවා. නිතරම තමන් කැපී පෙනෙන උත්සාහ කරනවා. තමන් නිතර අනිත්‍යයෙන් ගරු සැලකිලි අපේක්ෂා කරනවා. එතකොට පින්නතුනි තමන්ගේ හිතේ තියෙන සතුට තමන්ට නැති වෙනවා. අනිත්‍යයත් එක්ක එකට ඉන්න බැරි වෙනවා තමන්ට. දැන් ඔබ බලන්න ඔබේ ළඟ නිහතමානීකම තියෙන නිසා තමයි ඔබ ආදැඳපු ඇඳුමෙන් ඔබේ විශේෂත්වය අනිත්‍යයට හඳුනා ගන්න බෑ. ඔබ බිම වාඩි වෙලා ඉන්නකොට ඔබ කොයිතරම් උගත් කෙනෙක්ද, ඔබ කොයිතරම් ධනවත් කෙනෙක්ද කියලා අනිත්‍යයට බලා ගන්න බෑ. පින්නතුනි මේ නිහතමානීත්වය පුරුදු කරන අවස්ථාව. දැන් මේ අපි ඉන රටේ තියෙන සමහර අය වාක් ඉහළට ඉගෙනගත්තු අය. ඒ අය බණහන් එනකොට ඔබ වගේම තමයි. බොහෝම නිහතමානීව බිම වාඩි වෙලා වැඳගෙන බණහනවා. සමහර අය ඒ බණ අහන ඇත් එක්කම සාමාන්‍ය රැකියා කරන අයත් ඉන්නවා. සමහර ලෝකයේ ඉහළම විද්‍යාඥයත් එතන ඉන්නවා. ඉහළම වෛද්‍යවරයෙක් එතන ඉන්නවා. ඇතැම්මිට සාමාන්‍ය කෙනෙක් එතන ඉන්නවා. නිහතමානීකම නිසා කවුරුත් එක වගේ වාඩි වෙලා බණ අහනවා, එක වගේ ආහාර පාන ගන්නවා. එතෙන්දි කිසිම කැපිපෙන්න යා යන්නේ නැහැ. හැබැයි යාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් යා උත්තර දෙනවා. අපි දන්නේ නැති දේවල් සමහරකින් අපි අහනවා. දැන් මෙහි ඉන්නවා NASA ආයතනෙම වැඩ කරන ලෝකයේ ඉහළම විද්‍යාඥයා. ලංකාවේ අය ඇතැම් විට ලෝකේ ලබන්න පුළුවන් ඉහළම සම්මාන ලැබපු අය. ඇතැම් විට අඟහරු ලෝකයට ආපු ඒ යානයේ සමහර උපකරණ, කැමරා උපකරණ හදපු ලාංකික විද්‍යාඥයෝ එනවා අපේ පන්සලට. ඇවිල්ලා බණ අහනවා. ඒ බණ අහද්දී බොහොම ගෞරවයෙන්, බොහොම නිහතමානීව බණ අහන්නේ. ඒ වගේම වෛද්‍ය වෘත්තියෙන් ඉහළටම ගිහිල්ලා මේ රටේ වෛද්‍යවරුන්ට උගන්වන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරු ඉන්නවා. ඒ වගේම සාමාන්‍ය දෙනදා සාමන රැකියා කරන අය ඉන්නවා. ඒ බොහෝ දෙනෙක් පින්නතුනි මේ වගේ රටකට ආවම ඒ අය ලොකු වෙනස්කමක් කැපී පෙන්වන්න උත්සාහ කරන්නේ ඒ කට්ටිය. ඒ අය තමන්ගේ වෘත්තියේදී තමන්ගේ දක්ෂතාවයන් ඉහළටම පෙන්වනවා තමන්ගේ වෘත්තියේ ස්ථානයේදී. නමුත් පින්නතුනි සාමාන්‍ය ලෝකයේදී එදිනදා ජීවිතයේදී අය බොහෝ දෙනෙක් නිහතමානීව තමන්ගේ සහෝදරයන් වගේ, තමන්ගේම ඥාතින් වගේ හැම දෙනෙක් මේකට ආශ්‍රය කරනවා. එහෙම ආශ්‍රය කරනකොට පින්නතුනි හිතට ලොකු සහනයක් ඒක. හිතේ ලොකු පීඩනයක් නැහැ. නිතරම ඉස්මතු වෙන්න යන්නේ අය උත්සාහ කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එහෙමයි පින්නතුනි. සමහර ඇත්තන් හිටිය සමහර රහතන් වහන්සේලා සැරියුත් හාමුදුරු වගේ ස්වාමීන් වහන්සේලා හරියම නිහතමානී. සැරියුත් හාමුදුරු කියලා කියන්නේ පින්නතුනි මේ බුදු සසුනේ හිටිය ධර්ම සේනාධිපතින් වහන්සේ. සේනාධිපති කියන්නේ කාටද? හරියට බ්‍රිගේඩ් එකක බ්‍රිගේඩියර් කෙනෙක් වගේ, නැත්නම් ආමි කමාන්ඩර් වගේ. පින්නතුනි මේ ධර්මයේ නැමැති බ්‍රිගේඩ් එකේ, මේ සංඝයා නැමැති බ්‍රිගේඩ් එකේ හිටිය බ්‍රිගේඩිය නැත්නම් ආමි කමාන්ඩර් තමයි සැරියුත් හාමුදුරුවෝ කියලා කියන්නේ. ඒ සැරියුත් හාමුදුරුවෝ කියලා කියන්නේ පැවිදි වෙන කලින්ම ලෝකේ ලබා ගන්න පුළුවන් ඉහළම අධ්‍යාපනයේ එකල ඉන්දියාවේ තිබිච්ච සියලුම අධ්‍යාපනය ලබාගත්තු කෙනෙක් තමයි සැරියුත් හාමුදුරුවෝ කියලා කියන්නේ. උන්වහන්සේට කියන ත්‍රිවේදය පරතරට ගිහිල්ලා කියලා. එහෙම හැකියාවක් තිබෙච්ච පින්නතුනි සැරියුත් හාමුදුරුවෝ කොහොමද නිහතමානී වුණේ? බුදුහාමුදුරුවෝ කියනවා සැරියුත් හාමුදුරුවන්ගේ ගුණය ගැන, හරියට අන්සිඳිච්ච ගොනෙක් වගේ, හරියට දෙපා පිස්නා පිස්නක් වගේ, ඉතාම නිහතමානීව හිටපු කෙනෙක් කියලා සැරියුත් හාමුදුරුවෝ. උන්වහන්සේගේ දක්ෂතාවයන්, උන්වහන්සේගේ ප්‍රඥාව පින්නතුනි දෙවෙනුනේ බුදුහාමුදුරන්ට විතරයි. ඒ වුණත් උන්වහන්සේ ඉතාම නිහතමානී වුණා. ඒ වගේම රාහුල හාමුදුරුවෝ බලන්න. රාහුල හාමුදුරුවෝ කියනවා බුදුහාමුදුරුවෝ ගිහි කාලේ උන්වහන්සේගේ මගේ උන්වහන්සේගේ පුතා මම මහණුණාට පස්සේ ඊට පස්සෙත් උන්වහන්සේගේ උන්වහන්සේගේ පුතෙක් මම. ඒ කියන්නේ බුද්ධ පුත්‍රයෙක් මම. දෙපැත්තකින්ම බුදුහාමුදුරුවන් මගේ පියතුමා. දෙපැත්තකින්ම බුදුහාමුදුරන්ගේ පුතෙක් මම. මෙහෙම උන්වහන්සේට මෙන්න මේ නිසාම උන්වහන්සේට අනිත් ස්වාමීන් වහන්සේලා කිව්වේ රාහුල බද්දර කියලා. බද්දර කියන්නේ යහපත් කියලා, හරියම ලස්සන රාහුල හාමුදුරුවෝ කියලා. ඒ කිව්වේ පින්නතුනි දෙපැත්තකින්ම පුතෙක් වෙන නිසා. නමුත් එහෙම හැකියාවක් බලයක් තිබෙච්ච මේ සැරියුත් රාහුල හාමුදුරුවෝ කොහොමද කාලය ගත කරේ? ඉතාම නිහතමානීව තමයි හිටියේ. උන්වහන්සේ හැමදාම උදෑසනට වැලි දෝතක් අරගෙන උඩට දාලා කියනවා මේ වැලියට ගානට මට අනිත් හැගෙන් වැඩිහිටියන්ගෙන් අවවාද ලැබෙන්න කියලා. උන්වහන්සේ ආඩම්බරුනේ නැහැ. පින්නතුනි තමන් ගුණයෙන් ඉහළට යන්න යන, තමන් දක්ෂතාවයෙන් සැබෑ විදියට දක්ෂතාවයෙන් ඉහළට යන්න යන ඒ කෙනාගේ ළඟ නිහතමානීකම් වැඩි වෙනවා. මේ පින්නතුන් අහලා තියෙන වීකරල කතාව. වීකරල බර වෙන්න බර වෙන්න, වීකරල මෝරන්න මෝරන්න මොකද වෙන්නේ? ඔව්, වීකරල බර වෙන්න බර වෙන්න පල්ලෙහාට නැවෙන්නේ. අඹ ගහක අඹ අත්තක ගෙඩි පැහෙන්න පැහෙන්න අඹ අත්ත පල්ලෙහාට නැවෙන්නේ. ඒ වගේම වතුර කලයක වතුර පිරෙන්න පිරෙන්න වතුර සෙලවෙන ගතිය අඩු වෙනවා. ගංගාවක් ගැඹුරු වෙන්න ගැඹුරු වෙන්න ගඟේ සද්දය අඩු වෙනවා. මුහුද ගැඹුරු වෙන්න ගැඹුරු වෙන්න මුහුදේ රළපතර අඩු වෙනවා. මුහුද නිශ්චල වෙනවා. මුහුද වෙරළ තමයි හරි කලබල, හරි සද්ද. නමුත් මුහුදේ මැදට යන්න යන්න සද්ද ටික ටික අඩු වෙනවා. ඇයි එහෙම වෙන්නේ? පින්නතුනි මුහුදේ ගැඹුරු බව වැඩි වෙන්න වැඩි වෙන්න. එනිසා අපි ළඟත් ගුණයෙන් නුවණින් ගැඹුරට යන්න යන පින්නතුනි අපේ ළඟ නිහතමානීකම වැඩි වෙන්නට ඕන. ඒ වැඩි වෙන්න වැඩි වෙන්න අපේ හිතට ලොකු සහනයක් ලැබෙනවා. අන්නේ සහනය භුක්ති විඳින පින්නතුනි අපි උත්සාහ ගන්නට ඕන. ඒ නිසා ඇතැම් විට ඔබ ඇතැම් විට ওই රටේ ඉන්නකොට නම් ආඩම්බර නැති වෙන්න පුළුවන්. නමුත් ලංකාවට ගියාම ටිකක් ආඩම්බර වෙයි නේද? අපි පිට රටින් ඉඳලා ආවේ කියලා එහෙම ටිකක් එහෙම වෙනවා හිතෙනවා ටිකන්නේ. නමුත් පින්නතුනි මේ පින්නතුන් නම් බනහල් එහෙම වෙන්නේ නැහැ. දැන් වා හොඳ වෙලා නේ නේ. නමුත් සමහර ඇතැම් පින්නතුනි රටින් ඉඳලා ආවා කිව්වම හුඟා ආඩම්බර වෙනවා. එහෙම පින්නතුනි ආඩම්බර වෙන්න තරම් දෙයක් නැහැ. අපි ටික කලකට ඉන්නේ රට ගිහිල්ලා ඉන්නේ. නමුත් ඒ වුණත් අපි පිටරටම හිටියත් පිටරට ඉඳීම කියන එක 아무තු ආඩම්බර වෙන දෙයක් නෙවෙයි. දැන් මේ අපි ඉන්න රට ගත්තත් පින්නතුනි මේ රටේ හිඟා කන ඇත් ඉන්නවා. ලංකාවේ වගේම හෝම්ලස් අය ඉන්නවා. පාරවල්වල හෝම්ලස් කියලා බෝඩ් එකක් තියාගෙන හිඟා කන අය ඉන්නවා. ඒ නිසා ඇමරිකාවේ හිටියයි කියලාවත් මේ සුරපුරක් වගේ කියලා හිතන්න එපා. මේ රටේ බොහොම දුක් විඳින මිනිස්සු ඉන්නවා, හිඟා කන මිනිස්සු ඉන්නවා. සමහර අය කියනවනේ ඉංග්‍රීසි දැනගත්තොත් එහෙම රැකියාව තියෙනවා කියලානේ. ඉංග්‍රීසි දැනගත්තොත් හිඟන්නවත් ඉන්නවා පින්නතුනි මෙහි. ඒ නිසා මාන්නයක් ඇති කරගන්න දෙයක් නැහැ පින්නතුනි. ඒ නිසා එන්න එන්නම තමන් ගුණෙන් ඉහළට යන්න යන්න තමන්ගේ ළඟ නිහතමානීකම වැඩි වෙන්නට ඕන. ඒ නිහතමානීකම නිවාත කියලා ගුණය, නිවුණු ගතිය බුදුදහමේ කියන්නේ පින්නතුනේ මංගල කාරණයක් කියලා. එතකොට මේ ගාථාවෙන් කියපු පළවෙනි මංගල කාරණය තමයි ගාරවෝච, ගරුකලියුත්තන්ට ගරු කිරීම. දෙවෙනි ගුණය නිහතමානී බව, නිවාත ගුණය අනතිමානී බව. සන්තුට්ඨීච, තුන්වෙනි ගුණය තමයි සන්තුට්ඨිය නැත්නම් සන්තෘප්තිය. ලද දෙයින් සතුටු වීම. ලද දෙයින් සතුටු වීම කියලා කියන්නේ මොකද්ද පින්නතුනි? ඔය තමන්ට යම් කිසි දෙයක් ලැබිලා තියෙනවා නම් ඒ ලැබිච්ච දෙයින් සතුටු වෙන්නට ඕන. ඒකෙන් කියනවාද තවත් උපයන්න එපා කියලා? තවත් මිල මුදල් උපයන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. තවත් හරි හම්බ කරන්න ධාර්මිකව ඒකට කමක් නැහැ. නමුත් දැන් තමන්ට යම් කිසි දෙයක් තියෙනවා නම් ඒ තියෙන ටිකෙන් යථා ලාභ, යථා බල, යථා ශක්තිය කියලා කියනවා. තමන්ට ලැබිච්ච ලාභයෙන්, තමන්ට ලැබිච්ච ශක්තියෙන්, ඒ වගේම හැකියාවෙන් දැනට තියෙන ටිකෙන් සතුටු වෙන්න. නමුත් සමහර අය පින්නතුන් නිතර ප්‍රාර්ථනා කරන්නේ කොහොමද? අදට වඩා හොඳ හිතක් ලැබේවා කියලා. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ සතුට තියෙන හෙට දවසේ කියලා. ඒ හෙට දවස පින්නතුණ එනවද කවදාවත්? දැන් අර අපේ ගෙවල් වල එහෙම ඉස්සර ගහලා තියෙනෝනේ නේද උළුවස්සේ? ළමයි පොඩි කාලේ ගහලා තියෙනෝනේ ඒක වාක්‍යයක් නේ. අද නොවේ හෙට කියලා නේ. අර පොඩි ළමයි අඬවන්නේ නැර ඉන්නෝනේ කෙනෙක් නේද? බාලගිරිය දෝස්සිය කියලා අපි කියන්නේ. ඔව්. අද නොවේ හෙට කියලා කියනවා. ඒ අඬවන්න එන කෙනා හැමදාම ඇවිල්ලා ආද නෙවේ හෙට කියලා යනවා. ඉතින් කවදාවත් ඉතින් දරුවා අඬවන්න වෙන්නේ නැහැ. පින්නතුනි අන්න ඒ වගේ තමයි සමහරැත්තන් සතුට අනාගතයේ තියෙනවා කියලා බලාපොරොත්තු වෙන්නේ. නමුත් පින්නතුනි සතුට බුදුදහමේ කියන සතුට කවද්ද තියෙන්නේ? ඔව් සතුට තියෙන පින්නතුනි අද මේ මොහොතේ සතුට තියෙන්නේ. ඔබ මේ සිල් අරගෙන ඉන්නව නම් මේ මොහොතේ සතුට වෙන්න. ඔබේ දරුවන් කුඩා කාලේ නම් දරුවා කුඩා කාලේ සතුට වෙන්නේ. කලබල වෙන්නේ පික්මන්ට දරුවෝ ඇවිද්දවන්න මොන්ඩිසෝරි යවන කලබල වෙන්න එපා. දරුවා කුඩා කාලේ දරුවා සුරතල බල සතුට වෙන්න. දරුවා පාසල් යවන කාලේ පාසල් යවල සතුට වෙන්න. දරුවා විශ්වවිද්‍යාලේ නම් විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ සතුට වෙන්න. නමුත් බොහෝ දෙනෙක් කොහොමද සතුට වෙන්න බලාපොරොත්තු වෙන්නේ? හා කුඩාම කාලේ දනගාන කාලේ ඉක්මනටම හිතන දරුවෝ ඇවිද්දට පස්සේ සතුට තියෙන කියලා. ඇවිදින්න පටන් ගත්ත දවස් ඉඳලාම තැම්මට ඉස්කෝලේ හොයනෝනේ. ඉස්කෝලේට බාර දුන්නට පස්සේ සතුට තියෙන කියලා. ඊට පස්සේ ටිකෙන් ටික කොහොමද පාසල් යවනවා, විශ්වවිද්‍යාලය යවනවා. ඊට පස්සේ රැකියාවල හොයලා දෙනවා. ඊට පස්සේ හිතනවා විවාහ කළ දුන්නට පස්සේ සතුට තියෙන කියලා. පින්තුනේ අන්තිමට බලනකොට මොකද වෙන්නේ? දරුවා ළඟවත් නැහනේ. දරුවා විවාහ වෙලා ගිහිල්ලත් ඉවරයි අන්තිමට. එතකොට එහෙනම් සතුට කොහෙද තිබෙන්නේ? පින්නතුනි සතුට තිබුණේ දරුවා කුඩා කාලේ, දරුවා බඩ ගන්න කාලේ නම් දරුසුරතල බල සතුට වෙන්න, දරුවා පාසලන කාලේ නම් ඒක බල සතුට වෙන්න. හැම අවධියකම පින්නතුනි ඒ දරුවා ඉන්න විදියෙන් සතුටට පත් වෙන්නට පුළුවන් මානසිකත්වයක් අපේ තියෙනට ඕන. අපේ ජීවිත ගැනත් එහෙමයි පින්නතුනි. හැමදාම පින්නතුනේ උදෑසන නැගිට මොහොතේම කල්පනා කරලා බලන්න. මට ජීවිතේ ඉතුරු වෙලා තියෙන දවස් වලින් හොඳම දවස තමයි අද දවස කියලා. හිතන්න එපා හෙට දවස අදට වඩා හොඳ වෙයි කියලා. එන්න එන්න පින්නතුනේ අපේ ජීවිතවල ගැටලු වැඩි වෙනවා. එන්න එන්න අපේ ශරීරය දුර්වල වෙනවා. අපේ ඉන්න මෞද්‍යමාපියන් ටිකෙන් ටික වියපත් වෙනවා. ඒ අය ටිකෙන් ටික ජීවිතෙන් සමු ගන්නවා. එහෙනම් පින්නතුනේ අපේ ජීවිතේ ලැබිච්ච හොඳම දවස තමන්ට ජීවත් වෙලින තියෙන දවස් වලින් හොඳම දවස අද දවස කියලා හිතන්න. ඊ අද දවසේ උපරිම සතුට වෙන්න. ඒ සතුට වෙන්නේ කොහොමද? ඒ සතුට වෙන්නේ පින්නතුනේ තමන්ගේ හිත හොඳට තියාගන්න. හොඳ මානසිකත්වයෙන් ඉන්න. අනිත් අයට උපකාර කරන්න. ඔබේ දෑතෙන් දෙපයෙන් ලෝකෙට යහපතක් කරන්න. නිතර පින් වැඩෙන විදිහේ මානසිකත්වයක ඉන්න. අන්න ඒක තමයි පින්නතුනේ සතුට ලබන ක්‍රමය. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ වැඩිපුර ධනෙ ලැබුණොත් සතුටක් කියලා. ධනෙ ලැබීම ජීවිතයේ සතුටක් විදිහට කියනවා, අත්‍ය සුඛය කියන එකක් කියනවා. නමුත් පින්නතුනි, ඒ ලැබෙනා වගේම ලැබෙන දේ දැහැමිව තමන්ගේ මෞදේමෝපියන් වෙනුවෙන්, තමන්ගේ දරුවා වෙනුවෙන්, ඒ වගේම ආගම දහම වෙනුවෙන්, අසරණය වෙනුවෙන් යම් කැපවීමක් කරන්න. අන්න ඒක තමයි තමන්ට නියම සතුට ලැබෙන ක්‍රමය. ඒ වගේම මේ සතුට ලැබෙන ටිකෙන් ටික ඉහළටම බුදුදහමේ කියන සතුටක් ගැන සඳහන් වෙනවා. ඒ කරුණ අපි ධර්මදේශනා අවසානයේදී සඳහන් කරනවා. පින්නතුනි, මෙන්න මේ සතුට තමන්ට දැනට තියෙන ටිකෙන් සෑහීමකටපත් වීම, සතුටටපත් වීම බුදුදහමේ අගය කරනවා. නමුත් බුදුහාමර දේශනා කළ රට්ටපාල සූත්‍රය වැනි තැන්වල ලෝක සත්‍යයේ ස්වභාවය මොකද්ද කියලා. ලෝක සත්‍ය අනිතරම හිතන්නේ ඌනෝ ලෝකෝ අතීතෝ තණ්හා දාසෝ කියලා සඳහන් වෙනවා. නිතරම තමන්ට මදී කියන හැඟීමෙන් ඉන්නේ. ඇතැමිට රටක රජ කෙනෙක් ගත්තත් රජකමට පත් වෙච්ච කෙනෙක් වුණත් පිනතුණු ඒත් අතෘප්තිකව ඉන්නේ. මේ ලෝකේ තමන්ට රටක් ලැබිලා ඇතැමිට ලෝකයක් ලැබිච්ච කෙනෙක් සක්විත රජ කෙනෙක් ගත්තත් පිනතුණු තෘප්තිමත් නැහැ. මේක තමයි ජීවිතයේ ස්වභාවය. ඒ නිසා හිතන්න එපා පිනතුණු අපට ධනෙ උපයලා ඉවර වෙලා කවදාවත් සතුටට පත් වෙන දවසක් එයි කියලා. එහෙම දවසක් ලෝකෙ නැහැ. අනිත් දේ තමයි ගත වෙන දිනයක් පාසම අපේ ශරීරයේ වේගෙන් වියපත් වෙනවා. අපි දුර්වල වෙනවා. ලෙඩ දුක් වලට පත් වෙනවා. ඒ නිසා එවැනි ජීවිත ගත කරන අපට පිනොතුනි සැබැලිසම තියෙන්නේ එක දවසක් විතරයි. හැමදාම හිතන්න අදයි මගේ ජීවිතය කියලා. ඒ දවසේ උත්සාහයෙන් වීරෙන් වැඩ කරන්න. ඒ වගේම උපයන ධනෙන් දැහැමිව කාලය ගත කරන්න. ඒ ධනෙන් තමන් මුලින්ම සෑහීමකටපත් වෙන්න. ධර්මයේ සඳහන් කරනවා බාහා බල පරිචිතේහි සේදා වක්කිතේහි ධම්මකේහි ධම්මලද්දේහි කියලා. බුදුදහමෙන් කියන්නේ ධනෙ උපයන්න එපා කියලා. බුදුදහමෙන් කියනවා දැහැමිව තමන්ගේ දෑතේ වීරියෙන් දහඩිය මහන්සියෙන් කය වෙහසොළු වැඩ කරන්න කියලා. ඒ උපයන ධනය මුලින්ම අත්තානං සුඛේති පීනේති කියපු ආකාරයට තමන්ගේ ධනෙන් තෘප්තිමත් වෙන්න. ඒ වගේම මාතා පිතරෝ සුඛේති පීනේති. මව්පියන් ඉන්නවනම් ඒත් තන් සුඛයෙන් පිනවන්න, ඒත් තන සැප දෙන්න. පුත්ත ධාරා සුඛේති පීනේති. තමන්ට දරුවන් ඉන්නවනම් දූ දරුවන්ව පෝෂණය කරන්න තමන්ගේ මහන්සියෙන් උපයන ධනෙන්. ඒ වගේම ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවනම් පින් සලකාගෙන තමන්ට වගේම තමන්ගේ මව්ගිය මළගිය ඥාතීන්ට පින් පිණිස තමන් උපයන ධනෙන් කොටස පරිත්‍යාග කරන්න. තින්නතුනි මේව තමයි සතුට ලබන ක්‍රමය. ඒ නිසා සතුට කියන එක සන්තෘප්තිය කියන එක බුදුදහමේ සඳහන් කරනවා. මොකක් කියලාද? ඔව් මංගල කාරණයක් කියලා. තින්නතුනි මේ සතුට කියන එක ඉතුරු කරගන්න ඉදිරියේදී අපි මේක තවත් ඉස්සර කරනවා. එතකොට පළවෙනි කාරණය තමයි ගරුකලිය උත්සන්න ගරු කිරීම. දෙවෙනි කාරණය නිහතමානී බව. තුන්වෙනි කාරණය පොළඳ දෙයින් සතුරු වීම. හතරවෙනි කාරණය තමයි කතඤ්ඤුතා. කතඤ්ඤුතා කියලා කියන්නේ මොකද්ද? කලගුණ සැලකීම, කෘතඥතාවය. මොහොතද පින්නතුනේ කලගුණ සැලකීම කියලා කියන්නේ? ඔව් තමන්ට යම්කිසි කෙනෙක් උපකාර වුණා නම් ඒ උපකාර කරපු අයට ඒ කරපු උපකාරය දන්නා බව, කළ දේ දන්නා බව. කෘතඥතාවයයි ප්‍රත්‍යුපකාරය කියන්නේ දෙකම. දැන් සමහර වෙලාවට අපට උදව් කරන්න ඇට නැවත ප්‍රත්‍යුපකාර කරන්න බෑ අපට. නමුත් අපි කළ ගුණ මතක තියාගන්නට ඕන. මෙන්න මේක තමයි මුල්ම ගුණය. දැන් පින්නතුනේ ඇතැම්මිට අපට සලකපු අපේ ආච්චිල සියලි ඉන්න පුළුවන්. ඇතැම්මිට දැන් අපට එයාට උදව් කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපේ හිතේ තියෙන මේ කලගුණය. එතකොට ඒක අපි දන්නවනම් අපි වෙනත් ඒ වගේ වයසක කෙනෙක් දැක්කත් අපි උදව් කරන අනේ අපිත් පොඩි කාලේ අපිට මේ වගේ ආච්චිල සියල සලකලා තියෙනවා කියලා අපි එයා දැක්කම සලකන පුළුවන් මට්ටමේ. ඒ නිසා කලගුණ දන්නා බව කියන එක වැදගත් දෙයක්. හැබැයි ඒ කලගුණ දන්නා බව තවත් අපි ඉදිරියට ගිහිල්ලා ප්‍රත්‍යුපකාර කරන අය බවට පත් වෙන්නට ඕන. පින්නතුනි අපට මේ ලෝකයේ ලොකුම උපකාර කරපු අය කවුද? ආ අපට කවද ලෝකේ වැඩිපුරම උදා කරපු අය? ඔව්, අපේ සාමාන්‍ය විදිහට ගත්තොත් අපේ අම්මා තාත්තා තමයි අපට ලොකුම උපකාර කළේ. නිසා කෙනෙක් ලෝකේ සත්පුරුෂද කියලා බලන ප්‍රධාන ලක්ෂණය තමයි අපේ අම්මා තාත්තා දෙනට අපි හොඳට සලකන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්තුනි, තාම වැදගත් ලක්ෂණයක් කාරණයක්. ඒ තමයි කේवला හේසා භික්ඛවේ සත්පුරුෂ භූමී යදිදං කතඤ්ඤුතා කතවේදී කියලා. ලෝකේ යම් තාක් සත්පුරුෂ ගුණධම් තියෙනවා නම් ඒ හැම ගුණධමකම පදනම කළ ගුණ සැලකීම කියලා. මොකක්ද ඒ කිව්වේ පින්තුනි? ඔව්, ලෝකේ යම් තාක් යහපත් ගුණධම් තියෙනවා නම් හොඳයි කියලා දේවල් තියෙනවා නම් ඒ හැම හොඳ දෙයකම පදනම මොකද්ද? පදනම තමයි කළුණ සැලකීම. දැන් බලන්න පින්නතුනි, ඔබ වටා පිටාවේ තියෙන දේවල් ගැන හොඳට හිතලා බලන්න. ඔබ ওই වාඩි වෙලා ඉන්න ස්ථානයේ යනකොට සුද්ධ පවිත්‍ර කරලා යනවා නම් මොකද්ද ඒක? ඒක කළුණ සැලකීම. ඔබගේ ඇඳුම් ටික හොදනෝ නම්, කිලුටු වෙච්ච ඇඳුම් ටික හොදනෝ නම් මොකද්ද ඒක? ඒක මොකද්ද? ඒකත් කළුණ සැලකීම. ඔබේ ශරීරයේ පිරිසිදු කරන එක මොකද්ද? ඒකත් කළුණ සැලකීමක්. ඔබ ඉන්න ගෙදර සුද්ධ පවිත්‍ර කරන එක කළුණ සැලකීමක්. ඔබ කෑම කපෝ භාජනේ හොදන එක කළුණ සැලකීමක්. ඔබ රැකියා කරන තැන හොඳට අවංකව රැකියා කරන එක මොකද්ද? ඒකත් කළුණ සැලකීමක්. එහෙනම් පින්නතුනි, කළුණ සැලකීමට අයිති නොවන්නේ මොකද්ද ලෝකේ? ඔව්, ලෝකේ යම් තාක් හොඳ දේවල් තියෙනවා නම් ඒ හොඳ දේවල් හැම දෙයකම පදනම කළුණ සැලකීම. අපි පින්කම් කරලා අපි ඥාතින්න පින් අනුමෝදන් කරනව නේද? ඒක මොකද්ද පින්නතුනි? ඔව්, කළුණ සැලකීමක්. ඔබ දන්නවද පින්නතුනි, ඔබ අද විඳින පහසුකම් ටික ලෝකේ සපයලා දෙන්න ලෝකේ කී දෙනෙක් කැප වුණාද කියලා? ඔබ පාවිච්චි කරන ওই ඇඳුම ওই මට්ටමට දිනු කරන ලෝකේ කී දෙනෙක් මහන්සි නැද්ද? ඔබ පාවිච්චි කරන පාවහන් දෙක, සෙරෙප්පු දෙක දිනු කරන කී දෙනෙක් මහන්සි නැද්ද? ඔබේ අතේ තියෙන ජංගම දුරකථනේ ওই තත්ත්වෙට දිනු කරන්න කී දෙනෙක් කැප වෙන්නේ නැද්ද? ඔබ ආද ඔතෙන්ට ආපු වාහනය ওই මට්ටමට දිනු කරන්න පරේක්ෂණ කරන ලෝකේ කී දෙනෙක් කැප වෙන්නේ නැද්ද? ඔබ පාවිච්චි කරන බෙහෙත් ටික, ආහාර ටික ওই තත්ත්වෙට දිනු කරන්න, ওই තත්ත්වෙට සොයා ගන්න කී දෙනෙක් මහන්සි නැද්ද? පින්නතුනි, දන්නවද ඒවට කැපවීම කරද්දී කරපු පරේක්ෂණ වලින් කී දෙනෙක් කපාගත වෙලා ඉන්නවද කියලා දන්නවද? හිතලා තියද ඔබ? පින්නතුනි, සමහර පරේක්ෂණ කරනකොට ආහාර ගැන, බෙහෙත් ගැන ඇතැම් විට සත්තු තමයි උපයෝගී කරගත්තේ. සත්තු හුඟා දෙන ජීවිත පරිත්‍යාග කරලා තියෙන අපට බෙහෙත් ටික හොයන්න, ආහාර ටික හොයන්න. පින්නතුනි, ඒවට පරිශන කරන්න පරිශන යොදාගත්තුයි කී දෙනෙක්ගේ දේවල් නිසා පින්නතුනි සුගතිය හිමුණාද කියලා ඔබ දන්නවද? අපමණ පිරිසක් පින්නතුනි ඇත්තට පත්ලි ඉන්නවා. ඒ නිසා අපි එදිනෙදා කරන පින්කම් එහෙනම් මොකද කරන්න ඕන? ඒ අතන්ට අපි අනුමෝදන් කරන්නත් ඕන පින්නතුනි. ඒක අමතක කරන්න එපා. කෙනිතා දිනපතාම කරන පින්කම් තමගේ ඥාතින්ට වගේම ඥාතින් නොවන අයටත්, මේ විශ්ව යම්තා කය පින් බලාපොරොත්තුෙන් සත්‍යං සිටී නම් දුගතිගාමී තැන්වල ඒ හැමදෙනාම අප කරන මේ පින් අනුමෝදන් වෙන්න කියලා හැමදාම කරන පින් අනුමෝදන් කරන්න පින්තුනි. ඒකත් කළුණ සැලකීම. දැන් ඔබ කිව්වනේ ඔබට වැඩිපුරම සැලකලා තියෙන අම්මා තාත්තා දෙන්න කියලා. ඒක හරි, ඒක අපි ලෝකේ පිළිගන්නවා. නමුත් පින්නතුනි බලන්න, ඒ අපේ අම්මා තාත්තා දෙන්න අපට සලකන්න පටන් ගත්තේ කොයි මොහොතේ පටන්ද? ඔ මේ ආත්ම භාවයේ ඔබ අම්මගේ කුසේ පිළිසඳ ගත්තට පස්සේ තමයි අම්මා තාත්තා දෙන්න ඔබට උදව් කරන්න පටන් ගත්තේ. හැබැයි පින්නතුනි, අපි මේ ලෝකෙ ඉපදෙන්නත් කලින් අපි ගැන හිතලා ලොකු පරිත්‍යාගයක් කරපු කෙනෙක් ඉන්නවා. ඒක ඔව්, ඔව් බොහොම හොඳයි. ඒ තමයි බුදුහාමුදුරෝ දාන ආදී පාරමිතා පිරුවේ. සාරාංශංගේ කල්පලක්ෂයා පෙරම් පිරුවේ කවුරු වෙනුවෙන්ද? ඔව් අපි වෙනුවෙන් පිනතුනි. ඇස්තිස් මස්ලිය දන් දීලා අපමණ පරිත්‍යාගයක් කරේ. ලෝකේ අනාගතයේ පහළන අපි වෙනුවෙන් අපේ මූණ දැකලා නෙවෙයි. අපි මව කුසේ පිළිසඳ ගත්තට පස්සේ නෙවෙයි. ඇතැම් විට අපි මීට කලින් ආත්ම භවවල ඉඳිද්දී, ඇතැම් විට අපි අපාගත තැන්වල ඉඳිද්දී තමයි අපේ බෝධිසත්වයන් වහන්සේ පාරමිතා පිරුවේ අපි වෙනුවෙන්. එහෙම පාරමිතා පුරලා තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරන්න පුළුවන් සීලොම දේවල් බුදුහාමර ගැන සඳහන් කරන පින්නතුනි. ආසෙහි තාරකාවලට වඩා උන්වහන්සේ ඇස් දන් දීලා තියෙනවා. ඇඟේ ලේවලට වඩා, ශරීරයේ මහා සාගරයේ ජලයට වඩා ඇඟේ ලේ දන් දීලා තියෙනවා. මහා පොළවේ පස්සලට වඩා ඇඟේ සම දන් දීලා තියෙනවා, මස් දන් දීලා තියෙනවා. පින්නතුනි මෙවැනි පරිත්‍යාගයක් කරපු කෙනෙක් තමයි බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි පින්නතුනේ, ඒ බුදුහාඳුරන්ගේ දහම අවුරුදු 2500කට අධික කාලයක් ඉතාම දුෂ්කරතා මැද්දේ සුවිශාල කැපවීමක් කරලා රැගෙන ආපු පිරිසක් ඉන්නවා. ඒ කවුද? ඒ තමයි ස්වාමින් වහන්සේලා, අපේ හාමුදුරුවෝ, රහතන් වහන්සේලා, අනිත් ස්වාමින් වහන්සේලා විශාල කැපවීමකින් මේ දහම රැකගෙන ආවා. ඉතින් පින්නතුනේ අපි අම්මා තාත්තා සලකනවා වගේ, ඒ වගේම අපි කරන රැකියායි ස්ථානෙට සලකනවා වගේ, අපේ දරුවන් සලකනවා වගේම අපි ලෝකේ සලකන්න ඕනේ පිරිසක් ඉන්නවා. ඒ තමයි අපි ස්වාමින් වහන්සේලාට අපි සලකන්නට ඕන. ඒ වගේම බුදුහාඳුරන්ට සලකන්නට ඕන. අපි බුදුහාඳුරන්ට සලකන්න ඕනේ කොහොමද? බුදුහාමුදුරන්ට අපි සාමාන්‍යයෙන් බුද්ධ පූජා තියනවා, ඒ වගේ පිළිම හදලා වඳිනවා, මල් පූජා කරනවා. නමුත් බුදුහාමුදුර අපෙන් අපේක්ෂා කළේ කොයි පූජාවද? බුදුහාමුදුර අපෙන් වඩාත්ම අගය කළේ ප්‍රතිපත්ති පූජාව. උන්වහන්සේ කරන ලොකුම සැලකිල්ල හැටියට බුදුහාමුදුර අපෙන් අපේක්ෂා කළේ මොකද්ද? උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ හොඳට තේරුම් අරගෙන ඒ දහම අනුව අපේ ජීවිතය හැඩගස්වා ගැනීම තමයි බුදුහාමුදුරුවන් අපෙන් අපේක්ෂා කළ දේ. ඒ නිසා ඔබ මේ අද රකින සීලය, ඔබ මේ අහන බණ හැම දෙයක්ම ඒ බුදුරජාණන් වහන්සේට ප්‍රතිපත්තියෙන් පූජා කිරීමක් කියලා හිතලා ඔබ සතුටට පත්වන්න. මේකත් පින්නතුනේ කළගුණ සැලකීමක්. ඒ නිසා ඒ දහම අහන්න අහන්න පින්නතුනේ අපේ ජීවිතේන දුක් කරදර ටිකෙන් ටික අපට අඩු වෙනවා. අපි වඩ වඩාත්ම සත්පුරුසය බවට පත් වෙනවා. ඒ නිසා අන්න මෙන්න මේ කලගුණ සැලකීම කියන ගුණය පින්නතුනි එන්න එන්නම අපේ ජීවිතය තුළ වැඩි වෙන්නට ඕන. මේක තමයි තමන්ගේ ළඟ ගුණධම් වැඩෙනවද කියලා බලන ප්‍රධානම ලක්ෂණය බවට පත් වෙන්නේ. ලෝකේ පින්නතුනි නුවණැති ගුණවත් අය අනිත් අය ඇසුරු කරද්දී, ඔබ අනිත් අය ඇසුරු කරද්දී ඇසුරු කරන කෙනා බුද්ධිමත් නුවණැති කෙනෙක් නම්, එයා ඔබ ගැන හොඳට අධ්‍යයනය කරන ඔබ කොච්චර කලගුණ සලකන කෙනෙක්ද කියලා බලන ඔබ කොයිතරම් අම්මට තාත්තට සලකපු කෙනෙක්ද කියලා, ඔබ හුඟක් දරුවන්ට සැලකුවයි කියලා ඔබ සත්පුරුෂ කෙනෙක් කියලා අනිත් අය කියන්නේ නැහැ. ඔබ දරුවන්ට සලකන වගේම කාටද සලකන්න ඕන? අම්මට තාත්තා ඉන්නවා නම් සලකන්නේ අය, නැත්නම් එයාට පින් අනුමෝදන් කිරීමක් හරි කරන්න ඕන. ඒ වගේම පින්නතුනි අපි කලගුණ සලකනව වගේම දෙමෝපියන්ට කලගුණ සලකනව වගේම බුදුහාමුදුරන්ට, ධර්මයට, සංඝයට අපි කලගුණ සලකන්නට ඕන. මේ දහම තවත් ඉදිරියට ගෙන යන්නට අපි උදව් කරන්නට ඕන. ඒක තමයි මේ දහමට කරන අපි ලොකුම කලගුණ සැලකීම බවට පත් වෙන්නේ. එතකොට අපි ලක්ෂණ හතරක් සාකච්ඡා කළා මේ ගාථාවෙන්. පළවෙනි ලක්ෂණය ගරු කලයුත්තන්ට ගරු කිරීම. දෙවෙනි ලක්ෂණය නිහතමානී බව. තුන්වෙනි ලක්ෂණය ලද දින සතුරු වීම. හතරවෙනි ලක්ෂණය කලගුණ සැලකීම, කෘතඥතාවය. පස්වෙනි ලක්ෂණය තමයි කාලේන ධම්ම සවනං. සුදුසු කල්හි බණ ඇසීම. දැන් ඔබ මේ මංගල කාරණේ කරමින් ඉන්නේ. පින්තුනි, බණ අහනවා කියන්නේ මොකද්ද? බණ අහනවා කියන්නේ පින්තුනි අපේ ජීවිතයේ වඩාත්ම සතුට ලබන ක්‍රමය, අපේ ජීවිතයේ තීරුම් ගන්න ක්‍රමය තමයි බණ අහනවයි කියලා කියන්නේ. ඒ නිසා බණ අහන්න අහන්න පින්තුනි අපේ ජීවිතය ගැන අපට අවබෝධයක් එන්නට ඕන. ජීවිතයේ සතුට වැඩි වෙන්නට ඕන. මෙන්න මේක තමයි ධර්මයෙන් අපට ලැබෙන ප්‍රධාන ලක්ෂණය. මේ ධර්මය අහන්න ලැබෙන පින්තුනි අපි සසර හුඟක් පින් දහම් කළා, හුඟක් ප්‍රාර්ථනා කළා. ඒ සඳහා සුදුසු මානසිකත්වය අපි මේ සකසාගෙන තියෙන්නේ. එනිසා ඔබ අතීතයේ කරපු මහා පින කානිසංසයක් ඔබේ දේශවන් තුලින් මහා දායාදයක් හැටියට ඔබ ලබනවා ස්වාමීක. මේක හිතන්න එපා පින්තුනි සුළුපටු දෙයක් කියලා. මේක හිතන්න එපා සරල දෙයක් කියලා. මේක හිතන්න එපා ඔබ විදේශ රටකට ආව වගේ දෙයක් කියලා. මේක හිතන්න එපා ඔබ දරුවෝ ලැබපු වගේ වාසියක් කියලා. මේක හිතන්න එපා ඔබ ලැබපු උපාධිය වගේ වටින දෙයක් කියලා. මේක හිතන්න එපා ඔබ ලංකාවේ හදපු ගේ තරම් වටින දෙයක් කියලා. පින්තුනි ඒ සියල්ලටම වඩා වටිනාම දෙයක් තමයි දේශවණින් අහන වටිනාම දේ සවනානුත්තරිය දේ තමයි ඔබ මේ ජීවිතේ ලබමින් ඉන්නේ මේ සද්ධර්මය. පින්තුනි මේ සද්ධර්මය මේ தത്വෙට ලෝක අනාවරණය කරගන්න බුදුහාඳුර අපමණ කැපවීමක් කළා. සාරාංශය ලක්ෂ්‍ය සාරාංශය කලබලක්ෂ්‍යක කැපවීම තමයි. ඇස්සිස් මස්ලේ දහදියෙන් කරපු කැපවීමක ප්‍රතිඵලය තමයි මේ සද්ධර්මය කියලා කියන්නේ. අන්න ඒ සද්ධර්මය අහන්න අහන්න පින්තුනි අපේ ජීවිතයේ සතුට වැඩි වෙන්නට ඕන. අපි කියවනේ මෙතන මතක ඇති සන්තුට්ඨිය කියන එක නැවත විස්තර කරනවා කියලා. දැන් ඔන්න මෙතන ඉඳන් පින්නතුනි හොඳට තවදුරටත් අහගෙන ඉන්න. මෙතන ඉඳන් ඊටාම වැඩගත් කරුණු ටිකක් අපි සඳහන් කරනවා. පින්නතුනි හැම දිනෙකම සාදුකාරයක් පවත්වන්න බලන්න. නැවත වතාවක් සාදුකාරයක් පවත්වන්න. හොඳයි. තමන්ගේ අම්මා තාත්තට තමන්ට උදව් කරපු හැම දෙනාටම පින් සිද්ධ වෙන්න ආශිර්වාද වෙන්න කියලා නැවත සාදුකාරයක් පවත්වන්න. හොඳයි. බොහොම පින් ඔබ හැම දෙනාටම. පින්තුනි අපි දැන් සාකච්ඡා කරනවා සතුට ලැබෙන ක්‍රමය සහ අපට සතුට නැති වුණා නම් සතුට නැති වෙන්නේ කොහොමද කියන කාරණයක් මෙතින් දැන් අපි සාකච්ඡා කරනවා. ඉතාම සිහි බුද්ධියෙන් ඉතාම අවධානයෙන් අහන්න මෙතන ඉඳන්. පින්තුනි බුදුහාමුදුරන්ගේ ධර්මය කියලා කියන්නේ සතුට ලබන ක්‍රමය ගැන දේශනා කරපු ඉතාම නිවැරදි වූ ඉතාම සත්‍ය වූ ඉතාම ප්‍රත්‍යක්ෂ වූ දහමක් තමයි බුදුහාමුදුරුවෝ ලෝකෙට දේශනා කළේ. ඒ සතුට ලබන පළවෙනි පියවර තමයි අපේ ගෞතම බුදුහාමුදුරුවෝ විතරක් නෙවෙයි ලෝකයේ පහළ වෙන සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දේශනා කරන පළවෙනි පියවර තමයි සබ්බ පාපසකරණං කියපු කියන කාරණය. අකුසලලින් නිදහස් වෙන්න, හිත අපිරිසුදු වෙන, ලෝභ ද්වේෂ මෝහ ඇතිවන දෙයින් හැකිතාක් දුරට වෙන් වෙන්න. ඒ වෙන් වෙච්ච ප්‍රමාණයට පින්නතුනි තමන්ට සතුට ලැබෙනවා. තමන්ගේ ජීවිතය ගැන හිතනකොට තමන්ට ලොකු සතුටක් ඇති වෙනවා. පින්නතුනි අතීතය අපෙන් අඩුපාඩු නා වෙන්නට පුළුවන්. නමුත් තීරුම් ගන්න හෙටට වඩා ඊයට වඩා අද හොඳ වෙන්නට ඕන. අදට වඩා හෙට හොඳ වෙන්නට ඕන. දිනෙන් දින පින්නතුනි තමන්ගේ ජීවිතය අඩුපාඩුකම් හදාගන්න. අඩුපාඩු වලින් නිදහස් වෙන විතරක් නෙවෙයි කුසලස්ස උපසම්බදා කියපු ආකාරයට පින්නතුනි හැකිතාක් දුරට පින්කම් කරන්න. දිනපතාම පින්නතුනි අඩුම වශයෙන් බුදුහාඳුරු වෙනුවෙන් තමන් ඉන්න තැන පැන්වීදුරක් පූජා කරන්න, මලක් පූජා කරන්න. මලකුයි පැන්වීදුරකුයි පින්නතුනි අඩු ගානේ දෙකම හරි, දෙකක් බැරි නම් එකක් හරි හැමදාම තමන්ගේ දෑතින් පූජා කරන්න. තියන තැනක් නැත්නම් තමන් ඉන්න තැන මේසෙ උඩ හරි තියන්න. පිළිමයක් නැත්නම් අඩුවානේ පින්නතුනි ඒකිනුත් තමන්ට කුසලයක් වෙනවා. එතනින් ආරම්භ කරන දේ පින්නතුනි තමන් මෛත්‍රී භානාව වැඩියම දක්වා මේක දිනු කරන්න. දන් දෙන එක පිනක්, දානයට වඩා සීලය පිනක්. පංච සීලෙන් නිතරම රකින්න උත්සාහ කරන්න. නිත්‍ය සීලෙන් බවට පත් කරගන්න. පින්නතුනි ඊළඟට තමන් නිවි සැනසෙන නියම සතුට තියෙන මාවතක යන කාරණියක්ද කියලා බලන ප්‍රධාන ලක්ෂණයක් හැටියට අපි මුලදීම සාකච්ඡා කළා. මොකද්ද? තමන් කොච්චර මෛත්‍රී වඩන කෙනෙක්ද කියන එක. සියලු සත්වෝ සුවපත් වෙත්වා කියලා නිතරම ප්‍රාර්ථනා කරන්න. පින්නතුනි, ධර්ම මාර්ගයේ ඉදිරියට යද්දී ප්‍රධානම දෙයක් තමයි සතුට වැඩි වීම. සතුට වැඩි වෙන එකේ ප්‍රධාන ලක්ෂණයක් තමයි ප්‍රඥාව වැඩි වෙන්නට ඕන. ප්‍රඥාව කියලා කියන්නේ නුවණ. ධර්මයේ කියන එකට සම්මා දිට්ඨිය කියලා. පින්නතුනි, බුදුදහමේ කියන ප්‍රඥාව මොකද්ද? බුදුදහමේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකකටද? ප්‍රඥාව කියලා කියන්නේ මොකකටද? මොකක් පිළිබඳ අවබෝධයද? හොඳයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ චතුරාර්ය සත්‍යය තයිති වෙනවා. ආරම්භක පියවර තමයි පින්නතුනි කර්මයේ පිළිබඳව අවබෝධය. මේකට කියනවා කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා. ධර්ම මාර්ගය ඇතිවන පළවෙනි සම්මාදිට්ඨිය තමයි පින්නතුනි තමන්ගේ හිත අපිරිසිදුව යමක් කරවතින් කිව්වතින් හිතුවතින් තමන්ට අයහපත් විපාක ලැබෙනවා. තමන්ගේ හිත පිරිසිදුව යමක් කළොතින් යමක් කිව්වතින් යමක් හිතුවතින් තමන්ට සැප විපාක ලැබෙනවා. මෙන්න මේ අවබෝධය පින්නතුනි. එතකොට මේ අවබෝධය ලැබිච්ච කෙනෙක් මොකද කරන්නේ? මේ අවබෝධය ලැබිච්ච කෙනා ලැබිච්ච මොහොතේ පටන්ම මොකද කරන්නේ? හැකිතා කකුසල් වලින් මිදෙනවා, හැකිතා කුසල කරනවා, දාන සීල භාවනා කියන පින්දාම් හැකිතා දිනු කරනවා. ඇයි එහෙම යදිනු කරන්නේ? අනිත් ඇට පේනද? අනිත් ඇගෙන් නම්බු නාමයක් බලාපොරොත්තු වෙනද? හයියෙන් නම ප්‍රකාශ කරගන්නද? ඒ කිසිම දෙයකට නෙමෙයි, තමන්ගේ මානසික සුවයට. ඒව කරන්න කරන්න පින්කම් කරන්න කරන්න පින්නතුනි හිතට පිරිකරක්, ඒකට හිතට පරිස්කාරයක්, හිත ලස්සන වෙනවා. ඒ නිසා පින්කම් වැඩිපුර කර ප්‍රමාණයට සුකෝ පුඤ්ඤස්ස වුච්චෝ කියලා කියනවා. පින කියලා කියන්නේ සැපයට කියන නමක් කියලා කියනවා. ඒ නිසා නිතරම පිනට බරව ඉන්න, මෙන්න මේක තමයි පින්නතුනි කර්මයේ පිළිවඳ අවබෝධයෙන් අපිට ලැබෙන්නේ. අනිත් දේ තමයි පින්නතුනි අපට යම් යම් අඩුපාඩුකම් ජීවිතේ තියෙනවා නම් ඒවට නොයෙක් හේතු තියෙන පුළුවන්. නමුත් ඒ අතරින් ප්‍රධානම හේතුවක් තමයි කර්මයේ පිළිබඳව යම් යම් අඩුපාඩුකම්. අපි යම් කිසි සැපයක් විඳිනවා නම් ඒ සැප විඳින පින්නතුනි අතීත කරපු කර්ම වල අනිසංසි විදියට. අපට යම් කිසි චිත්ත පීඩා ඇතිවන දෙයක් වෙනවා නම් ඒක වෙන්නේ යම් යම් විදිය කර්ම දෝෂ වලින්. මෙන්න මේ අවබෝධය ලැබුණට පස්සේ පින්නතුනි තමන් එදිනෙදා ප්‍රශ්න වලදී හුඟක් ඉක්මන් වෙලා කලබල වෙලා තීරණ ගන්න ගති අඩු වෙනවා. ඒ වගේම තමන් ඇසුරු කරන ඥාතින් වෙන්න පුළුවන්, දූ දරුවන් වෙන්න පුළුවන්, හිතවතුන් වෙන්න පුළුවන්. ඒ අය හුඟක් දිනු වෙනවා නම් තමන් ඒ ගැන ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඇයි? තමන් දන්නවා ඒ අය හොඳ කර්ම කළා, ඒ අනිසංස විදියට තමයි මේ දිනු වෙන්නේ. ඒ වගේම අනිත් අය හුඟක් දුකටපත් වෙනවා නම් තමන් හුඟක්ම සංවේගයටපත් වෙන්නේත් නැහැ, දුකටපත් වෙන්නේත් නැහැ. ඇයි ඒකට හේතුව? තමන් දන්නවා ඒ ඇගේ කර්ම දෝෂ අනුව තමයි මේක වෙන්නේ. තමන්ට උදව්වක් කරන්න පුළුවන් නම් උදව් වෙනවා. නමුත් උඟා තමන් ඒකෙන් දුක් ගන්නෙ නැහැ. පින්නතුනි සමහර දේවල් අපිට වෙනස් කරන්න බෑ. අපි වගේ සාමාන්‍ය නෙමෙයි. සැරුත් හාඳුරන්ටවත් මුගලන් හාඳුරන්ටවත් සමහර කර්ම වෙනස් කරන්න බැරි වුණා. රාහතන් වහන්සේට නෙමෙයි පින්නතුනි. බුදුරජාණන් වහන්සේට සමහර කර්ම වෙනස් කරන්න බැරි වුණා. ඉතින් අපි කොහොමද වෙනස් කරන්නේ? වෙනස් කරන්න පුළුවන් කර්මත් තියෙන පින්නතුනි සමහර කර්ම අපට වෙනස් කරන්න බෑ. මෙන්න මේ කර්මයේ පිළිමද අවබෝධයත් එක්ක පින්නතුනි තමන්ට ලැබෙන ජීවිත අවබෝධය නිසා තමන් හුඟක් ඉක්මන් වෙලා කලබල වෙලා තීරණ තීන්දු ගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. තමන් කර්මය ගැන හිතලා හිත හදාගන්න මට්ටමටපත් වෙනවා. අනිත් දේ තමයි පින්නතුනි තමන් නිතරම හොඳ කර්ම ශක්තියින් කර කර අතීතයෙන් එන්න තියෙන අකුසල කර්ම අඩු කරන විදියට තමන් ක්‍රියාත්මක වෙනවා. දැන් සමහර ඇත්තන් අපල කියලා අයහපත් කාලයක් ආවම තමයි පින්කම් කරන්න පටන් ගන්නෙ. නමුත් පින්නතුනි අපල කාලේ වෙනකන් ඉන්න එපා. නිතරම දාන ආදී පින්දහම් කරන, නිතර අනිත් අයගේ යහළු මිත්‍රාදීන් ගෙවල දානමය පින්කම් වෙනවනම් තමන්ට පුළුවන් මට්ටමින් උදව්වක් කරන්න, පිරිකරක් පූජා කරන්න, අඩු ගානේ ආහාර පාන ටිකක්, පළතුරු ටිකක්, වතුර බෝතල් ටිකක් හරි ගිහිල්ලා දීලා ඒ දානෙට තමනු සහභාගී වෙන්න පුළුවන් මට්ටමින්. ඒ වගේම පින්නතුන් නිතර සිල්වත් ජීවිතයක් ගත කරන්න, නිතර මෛත්‍රී භාවනා වඩන්න, නිතර බුදුගුණ භාවනා කරන්න. මෙහෙම කරන්න කරන්න ජීවිතයේ තමන්ට සන්තෘප්තිය සතුට වැඩි වෙනවා. පින්නතුනි මේක ආරම්භක පියවරක් විතරයි. පින්නතුනි ඊළඟට දෙවෙනි පියවරක් ගැන බුදුදහමෙන් සඳහන් වෙනවා. මෙන්න මේක තමයි පින්නතුනි වටිනාම පියවර හැටියට බුදුදහමෙන් සඳහන් වන්නේ. මෙන්න මේ අවබෝධයට තමයි පින්නතුනි අපි ටිකෙන් ටිකපත් වෙන්නට ඕන. පින්නතුනි මේ අවබෝධය සඳහා යන ගමන් මගේදී අපි තේරුම් ගත යුතු ප්‍රධානතම කාරණයක් තියෙනවා. මෙන්න මේකට කියනවා චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය කියලා. අපට මානසික දුකක් ඇති වෙනවා නම් පින්නතුනි ඇතිවන්නේ කොහොමද? අපිට යම්කිසි විදිහේ සතුටක් හෝ දුකක් ඇති වෙනවා නම් ඇතිවෙන්නේ කොහොමද? අපි දැකපු අහපු ඇසෙන් රූපයක් දැකලා කනෙන් ශබ්දයක් අහලා නාසයෙන් ගඳ සුවඳක් ඉඳලා මෙන්න මේ ඉන්ද්‍රිය හයෙන් අරමුණක් ගත්ත දෙයක් පිළිබඳව තමයි අපට සැපක් හෝ දුකක් ඇති වෙන්නේ. මෙතන ඉඳන් පිනතුණි ඉතාම අවධානයෙන් අහන්න හැම වචනයක්ම වැදගත් තමන්ට. ඔබ යම්කිසි විදියක යම්කිසි කාරණයකින් දුකක් ඇති වෙනවා නම් ඒ අවස්ථාවේදී ඔබ කොයි අවස්ථාවේද ඉන්නේ? ඔබ වර්තමානයේද ඉන්නේ? දැන් කවුරු හරි කෙනෙක් බැන්න කියලා කියමු. බැන්න කෙනෙක් ගැන ඔබට හිතනකොට මොකද වෙන්නේ? ඔය හිතේ කේන්තියක් ඇති වෙනවා, අවනාපයක් ඇති වෙනවා. ඒ වෙලාවේදී ඔබ කොතනද ඉන්නේ? වර්තමානයේද ඉන්නේ? ඔය අතීතේනේ, අතීත සිද්ධිය තුල ජීවත් වෙනවා. ඔබේ ළඟම ඥාතියෙක් මැරිච්ච වෙලාවේ අඬනවනේ. අඬන වෙලාවේදී ඔබ කොතනද ඉන්නේ? ඒ අතීතයේ කෙනා උදා කරපු දේවල් හිතේ අතීත සිද්ධිය තුල ජීවත් වෙනවා. ඒකයි පින්නතුනි මෙන්න මේකයි දුක ඇති වෙන හේතුව. අතීතයේ නිරුද්ධ වෙච්ච අතීතය නිරුද්ධ වෙච්ච බව නොදැනගෙන වර්තමානය අහිමි කරගෙන අතීතයට ගිහිල්ලා අතීතය තුල අපි ජීවත් වෙනවා. පින්නතුනි මෙන්න දුක ඇති වෙන හේතුව. ඒ නිසා දුකෙන් නිදහස් වෙන නම් ඇත්තටම අපි මොකද කරන්න ඕන? ඔ වර්තමානයේ සිත තියාගන්න ටිකෙන් ටික හුරු කරන්නට ඕන. ඒකෙන් කියනොද පින්නතුනි අතීතය අමතක කරන්න කියලා. අතීතය අමතක කරන්න කියලා බුදුදහමේ නෑ. මේක හොඳට මතක තියාගන්න. අතීත සිද්ධියක් මතක් වෙනකොටම Taman දක්ෂ වෙන්නට ඕන. දැන් වර්තමානයේ ඉඳන් අතීතයේ සිහි කරනවා මිසක් අතීත සිද්ධිය නෙවෙයි, සැබෑ සිද්ධිය නෙවෙයි කියලා හිතන දක්ෂ වෙන්නට ඕන. ඒ නිසා පින්නතුනි තමන්ගේ සම්පූර්ණම දුකෙන් නිදහස් වීම, සම්පූර්ණම තමන් කොච්චර සතුටෙන් ඉනවාද කියලා තීරණය කරන ප්‍රධානම දේ තමයි වර්තමානයේ හිත තියාගන්න තමන් කොච්චර දක්ෂද කියන කාරණය. මේකට කියනවා සම්මා සතිය කියලා. අන්න ඒ සම්මා සතියත් එක්කම පින්නතුණ යම්කිසි සිතුවිල්ලක් ඇති වුණා නම් ඒ සිතුවිල්ල ලක්ෂණය තමයි ඒ සිතුවිල්ල ඇති වෙලා ඉතුරු නැතුවම එතනම නිරුද්ධ වෙනවා. මෙන්න මේ අනිත්‍යතාවය දකින්න ටිකෙන් ටික හුරු වෙන්න. දැන් අපි කියමු යකඩ කැලි දෙකක් අරන් අපි ගැහුවයි කියලා. ශබ්දයක් එනවනේ. ඒ ශබ්දය කලින් තිබ්බද? ඒ ශබ්දය කලින් තිබ්බේ නැහැ. ඒ ශබ්දය ඒ යකඩ කැලි දෙකට අයිතිද? ඒ ශබ්දය Taman කණෙන් අහපු කනට අයිතිද? ඒ ශබ්දය තමන්ගේ හිතට අයිතිද? මේ එහෙකටවත් අයිති නෑ. නමුත් ශබ්දයක් නැද්ද? ශබ්දයක් තියෙනවා. මේ හේතු ටික තියෙනකොට තියෙනවා. හේතු ටික නිරුද්ධ වෙනකොට මිතුරු නැතිවම නිරුද්ධ වෙනවා. පින්නතුණි අපි ඇසෙන් දකින රූපය, කනෙන් අහන ශබ්දය, නාසයෙන් ගන්න ගඳ සුවඳ, මේ හැම දෙයකම ස්වභාවයක් පින්නතුණි මේකයි. පින්නතුණි ඔහේ දැන් වෙලාව කීයද? ආන්දලාට දාය. හොඳයි පින්නතුනි මේක තමයි අද අපි ප්‍රධාන වශයෙන් කියන බලාපොරොත්තුනේ. මෙන්න මේක එන්න එන්නම තමන්ට දිනු කරගන්න පුළුවන් නම් පින්නතුනි මේක තමයි නියම සතර දිනු කරගෙන ගන්න ක්‍රමය. මේකට කියන එකාතකින් සම්මා සතිය නැත්තම් සමතිය දිනු කරන්න, අනිත් අතින් ප්‍රඥාව දිනු කරන්න. මෙන්න මේ සිහිය සහ නුවණ දෙක දිනු කරන ප්‍රමාණයට තමයි පින්නතුනි නියම විදියට සන්තුෘප්තිය සතුට ජීවිතේ ලැබෙන්නේ. ඒ නිසා අප සඳහන් කළේ කරුණු පහක් ගැන වැඩිහිටියන ගරු කරන්න, නිහතමානී වෙන්න, ඒ වගේම සතුට ඇති කරගන්න, සැලගුණ සලකනයි බාටපත් වෙන ධර්ම ශ්‍රවණය කරන්න, මේ කරුණු මංගල කාරණා හැටියට සඳහන් වෙනවා. පින්නතුන ඔබ අහපු කරුණු වලින් ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්නත් අපි අවස්ථාව ලබා දෙනවා. හොඳයි, ප්‍රශ්න තියෙනව පින්නතුනි සලකුණු කළ එහෙම උනොත් තියාගන්න, අපි හාමුදුරුවොත් එක්ක සාකච්ඡා කරද්දී ඉදිරියේදී අපි ඒවටත් උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තෙම අපි අවසාන කරුණු ටික තවදුරටත් අපි විස්තර කරන්න බලාපොරොත්තු වුණා. නමුත් අපට ප්‍රමාණවත් කාලය මදි වුණා. නමුත් අපි ඉදිරි දවසකදී තවදුරටත් මේ සතුට ලබන බුදු දහමේ තියෙන ඉතාම ගැඹුරු කාරණයක් වන සම්මා දිට්ඨියේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අයිති කාරණා අපි තවදුරටත් ඉදිරියෙන් සාකච්ඡා කරනවා. අදට කෙටියෙන් මතක තියාගන්න, සතුට ලැබීමේ ප්‍රධාන දෙයක් තමයි කර්මඵල විශ්වාස, කර්මයේ පිළිබඳ විශ්වාසය, ඊළඟට දුක ඇතිවීම හා නැතිවීම පිළිබඳව තියෙන අවබෝධය, අතීත නිරුද්ධ වෙච්ච අතීතයේ සිහි කිරීම, ඇති දෙයක් විදිහට සිහි කිරීම තමයි දුකට ප්‍රධාන හේතුව. ඒ නිදහස් වෙන නම් වර්තමාන හිත පිහිටුවා ගන්නට ඕන. ඒ පිහිටුවාගත්තු හිතින් පින්නතුනි මේ ඇතිවීම නැතිවීම දකින්න, හේතුඵල දහම, අනිත්‍යතාවය දකින්න පුළුවන් මානසිකත්වයේ ටිකෙන් ටික හුරු කරගන්න. ඉතින් ඒ සඳහා පින්නතුනි නිතරම තමන්ගේ හිතට භාවනාවක් හුරු කරගන්න. හිත නිකරුණේ අරමුණෙන් අරමුණට යන්න දෙන්නට එපා. හිත නිතර ආරක්ෂා කරගන්න. හිත දියුණු කරන වැඩපිළිවෙලක තමන් නිතරම ඉන්න. ඉතින් ඒ සඳහා ක්‍රියා කරන තෙරුවන් සරණින් ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී සම්පත්, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. අපේ හාමුදුරනේ මේ මොහොතේ ප්‍රශ්න කිහිපයක් අපිට ලැබිලා තියෙනවා. මේ පන්තිම වහන්සේට අපි ඇහෙනවා කියලා. කොහොමද ඇහෙනව හාමුදුරනේ? ওই පැත්තට කාලය තියෙනවා නම් මට උත්තර දෙන්න පුළුවන්. කෙටි කාලයක් උපයෝගී කරගෙන මේ ප්‍රශ්න කිහිපය වහන්සේට යොමු කරන්න අදහස් කරනවා. අපේ හඳුනේ මේ වෙලාවේ තවත් නගරයකින් අපිට අපේ මේ වගේම ශාලාවක පිටපත් ධර්ම ශ්‍රවණය කරනවා විහාරස්ථානයේද අනුබද්ධතායකණයක් විදිහට. ඒ වගේම පාපෝස් ලම්නකා ලිමාසෝල් නිකෝසියා කියන මේ නගර හතරේ අපේ පිරිස් මේ සඳහා සම්බන්ධ වෙනවා. ඒ වගේම ඉතාලියේ සිටින මේ රටේ ඉඳලා ගිය පිරිස් සම්බන්ධ වෙනවා. ඊශ්‍රායෙලේ සාල පිරිසක් සම්බන්ධ වෙනවා. අපේ වැඩසටහන සජීවී ඒ ස්ථානයට විසුරුවා හැකි නිසා ඉතින් දුරකථනයෙන් අපිට ඇතුළට ප්‍රශ්න කිහිපයක් යොමු වුණා. අපේ හැමෝටම මේ ප්‍රශ්නය දේශනාවටම සම්බන්ධයි තරමක් දුරට. ඒ ප්‍රශ්නය ටිකම කෙටියෙන් ඔබ වහන්සේට යොමු කරන්නම්. එකක් කුඩින්ම ලියලා තියෙනවා, මා කර්මය පිළිබඳව, කර්ම විපාකය පිළිබඳව කිසිදු අවිශ්වාසයක් මට නැත. එහෙත් මේ ප්‍රශ්න කිහිපේ निराකරණය කර ගැනීමට අවශ්‍යයි කියලා. පළවෙනි ප්‍රශ්නය යොමු කරනවා, කර්මය අපගේ අනාගතය මෙහෙයවනවා නම් තමාගේ කර්ම ශක්තිය දැන් විපතක් වූ තැනකදී වරහන්තර දාලා තියෙනවා. විපතක් මොනවා හරි සිදු වුණාම කියනවලු මෙතන කවුරු හරි කර්මකාරයෙක් ඉන්නේ නැති කියලා. එතකොට මේ ප්‍රශ්නේ අහන්නේ කවුරු හරි කෙනෙක් කර්මකාරයෙක් අපි ළඟ හිටියොත් එයාගේ කර්මය නිසා ඒ අවට ඉන්න අනිත් අයට, ඒ පවුලේ අනිත් අයට ඒ කර්මයේ යම් බලපෑමක් තියෙනවද කියලා එක ප්‍රශ්නයක් අහනවා. අපේ හාමුදුරනේ ඒකට මම හිතනවා ඔබ වහන්සේ කෙටියෙන් පිළිතුරක් ලබා දෙයි කියලා. ඔව්, ඇත්තෙම දැන් කර්මය කියන එක බුදුදහමේ විදියට අචින්තනීය ධර්මයක් විදියට විස්තර වෙනවා. කර්මය පිළිබඳ සම්පූර්ණම හාත්පසින් දැනගන්න අවිඥාලාදී ලාභී රහතන් වහන්සේ කෙනෙකුට සම්පූර්ණ අවබෝධයක් ලැබෙන්නේ නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විතරයි කර්මය පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ලැබෙන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ බුදුහාඳුරෝ කර්මය අමතක කරන්න කියලා, කර්මය ගැන දැනගෙන ගන්න එපා කියලා කියලා නෑ. ඒ නිසා බුදුහාඳුරෝ නිතර කිව්වේ කම්මස්ස කෝමහි කම්මදායාදෝ අබින්නම් පච්චයකිතබ්බං කියලා. කර්මය තමන් දායද කොට ඇති පිරිසක් කියන එක නිතර සිහි කරන්න කියලා. කර්මය පිළිබඳ අවබෝධය එන්නෙම වැඩි කරගන්නට ඕන. මෙතන ප්‍රශ්නේ විදිහට ඇහුවේ වෙනත් කෙනෙකුගේ කර්මයක් තමන්ගේ කර්මයක් වෙන්න පුළුවන්ද කියන එක. මේක ඇත්තටම ඉතාම සංකීර්ණ ප්‍රශ්නයක්. ඔව් කියලා උත්තර දෙන්නත් පුළුවන්, නෑ කියලා උත්තර දෙන්නත් පුළුවන්. ඒකාංශික උත්තරයක් දෙන්න බෑ. ඒක තමයි හේතුව තමයි සමහර කාලවලදී සමහර අනිත් පුද්ගලයන්ගේ කර්ම අනිත් වෙනත් කෙනෙකුට බලපාන අවස්ථාවක් තියෙනවා. ඒක අනිත් පුද්ගලයා ඊට අදාළ කර්මයක් නොකරත් බලපානවා. සමහර විට අනිත් කෙනා ඒකට වක්‍ර විදියට සසරේදී යම් කිසි දෙයක සම්බන්ධයක් තියෙන පුළුවන්. දැන් උදාහරණයක් හැටියට කිව්වොතින් ලෝසක හාමුදුරුව, ලෝසකේ කුමාරයා ගෙදර ඉපදෙච්ච අවස්ථාවේදී ඒ ලෝසක කුමාර ඉපදෙන කලින් මව් කුසේ පිළිසඳගත් මොහොතෙම මොහොතේ පටන් මේ ගමේ අනිත්‍යයටත් කැම නැති වෙලා ගියා. රැකිරක්ෂා අසාර්ථක වෙලා ගියා. ඒකට අනිත්‍යය කර්මය කළා නෑ. නමුත් මෙයාගේ තියෙන බලපෑම වැඩි නිසා අනිත්‍යයටත් යම්කිසි විදියක බලපෑමක් වෙනවා. හැබැයි ඒක දිගට මෙහෙම වෙනවා කියන එකක් නෑ. එක කාලයකට එහෙම වෙන්න පුළුවන්. අනිත් දේ තමයි ඇතැම් විට ඒ කර්ම කරපු අය සම්බන්ධ වෙන්නේ ඥාතින් හැටියට හෝ වේවා, හිතවිතුරන් හැටියට හෝ වේවා, සමියෝතම සම්බන්ධයක් වෙන්නේ බොහෝ විට කර්ම යම්කිසි සම්බන්ධයක් එක්ක. දැන් උදාහරණයක් හැටියට බුදුරජාණන් වහන්සේගේ ඥාතින් පිරිස ශාක්‍ය වංශිකයන් විශාල පිරිසක් ඝාතනයට ලක් වුණා විදුඩබ කියලා කුමාරයගේ අතින්. කොසන රජතුමාට පුතෙක් හිටියේ විදුඩබ කියලා. මේ විදුඩබ කුමාරයා ශාක්‍ය වංශයෙන් විශාල පිරිසක් සමූල ඝාතනය කළා. ඇත්තෙම බුදුහාමුදුරුවෝ උත්සාහ කළා මේක නවත්වන්න. බුදුහාමුදුරුවෝ තුන් පාරක්ම උත්සාහ කළා. නමුත් උන්වහන්සේට බැරි වුණා මේක වළක්වන්න. මොකද ඒ අය කරපු සමූහයක වශයෙන්ම අතීතයේ කරපු අතීත අසභාව කරපු කර්මයකට මෙයාට මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි එහෙම සිද්ධ වුණත් ඒ ඥාතින් ඔක්කොම මැරුණෙත් නැහැ. මහානම ශාක්‍යතුළු පිරිසක් මෙයාව ඝාතනය කළේ නැහැ. ඉතුරු කළා මෙයා. එතකොට අර කර්ම කරපු එකට හිටිය පිරිසක් එකට මහුණා වගේම සමහර පිරිසක් ඒ කර්මෙන් බේරුණා. අනිත් පැත්තෙන් එකට හිටිය පිරිස, ඒ කර්මයට සම්බන්ධ පිරිස, එකම විදිය පිරිසක් ඒකට අහුවෙලා ජීවිතක්ෂයටපත් වුණා. ඒ නිසා එක පැත්තකින් ඒ කර්ම නිසා අතීත කර්මත් එක්ක එකට තියෙන අය ඒකට සම්බන්ධ වෙලා අනිත් අයගේ බලපෑම මත එකටම කර්ම විඳින්නත් පුළුවන්. සමහරට එහෙම නැති අය සම්පූර්ණ විදියට පැත්තට වෙන්නත් පුළුවන්. ඒ අතරේ සමහර විට ඒ කර්මේ නැති අයත් ඒ අතරේ හම්බෙන් එකතු වෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් ඇරෙයි ධර්මයේ සඳහන් වෙනවා සමහර නියං කාල තියෙනවා. කාල විපත්ති වශයෙන් එන කාල තියෙනවා. ඒ කාලවල ඇතැම් විට අකුසල කර්ම කරපු අයත් ඒකට අහු වෙනවා. ඇතැම් විට අකුසල කර්ම නොකරපු අයත් යම් කිසි විදියක බලපෑම් වෙනවා ඒ කාලේ. දැඩි නියං කාල, නැත්තම් සොර සතුරු කාල, යුද්ධ කාල, ඒ කාලේන ඔක්කොම අය පවකාරය කියලා කියන්න බෑ. ඒ අය අතුරින් සමහර අය ඉන ඒවට ඍජුව සම්බන්ධ නොවෙච්ච අය. නමුත් ස්වභාවය තමයි යම් යම් විදියකින් එයටත් බලපෑම් වෙනවා. හැබැයි ලෝකේ බොහෝ දෙනා කර්මය විශ්වාස කරන්නේ මේ ආත්ම භාවයේ කරපු කර්ම ටික විතරක් බලලා. නමුත් බුදුදහමේ තියෙන ලක්ෂණය තමයි බුදුදහමේ මේ කෙටි කාලේ විතරක් බලන්නේ නැහැ. අතීත ආත්මවල සියල්ලකම බලලා තමයි පුද්ගලයාගේ කර්මය කියන එක තීරණය කරන්නේ. උදාහරණයක් හැටියට ගත්තොතින් බුදුහාමරයන් කාලේ එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙකුට ලොකු දඬුවමකට ලක් වෙන සිද්ධ වුණා. එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් දිනක් විලක් ළඟ පැන්නහමින් ඉඳිද්දී ඊට කලින් දවසේ රාත්‍රියේ හොරකම් කරපු කෙනෙක් ඇවිල්ලා ඒ ස්වාමීන් වහන්සේගේ පාත්‍රයට රන් ආවරණ ටිකක් දාලා සැඟවුණා. එතකොට මේ සොරා පිටුපස්සෙන් ආපු රාජපුරුෂයන් මෙයා පිටුපස්සෙන් ආව ඇවිල්ලා මෙයාව හොයාගන්න බැරි වුණා. වටපිට බලනකොට මේ ස්වාමීන් වහන්සේගේ පාත්‍රයේ මේ රන් ආභරණ ටික දැකලා මෙයාලා සැක කර හාමුදුරුවෝ කියලා මේ හොරා. අන්තිමට මොකක්ද වුනේ? මේ හාමුදුරුවෝ රජවහන්සේ එක්කන් ගිහිලා රජතුමාත් වැඩිය විමසීම කරේ නැහැ. මේ ස්වාමීන් වහන්සේව දඬුවමට ලක් කළා. මේ ස්වාමීන් වහන්සේ උල තියන තීරණය කළා. උල මතම මේ ස්වාමීන් වහන්සේට මරණයට පත්වන සිද්ධ වුණා. නමුත් මීට මොහොතට කලින් බුදුහාමුදුරුවෝ මේක දැකලා අහසින්ම වැඩම කළා. මේ ස්වාමීන් වහන්සේට බණ කිව්වා. මේ ස්වාමීන් වහන්සේ සසර හුඟා පින්දහම් කරපු කෙනෙක්. ඒ නිසා උන්වහන්සේ උල මතම ඉඳගෙන උල ඇනේ දෙම ධර්මයේ මෙනෙහි කරලා උන්වහන්සේගේ මරණයත් පිරිනිවීමත් එකටම සිද්ධ වුණා. දැන් මෙන්න මේ සිද්ධිය දැකලා ජේතවනාරාමයේ හිටිය ස්වාමීන් වහන්සේට සාකච්ඡා කළා. මේ ස්වාමීන් වහන්සේට ලොකු අසාධාරණයක් වුණේ. මේ නොකරපු වරදකටයි මේ ස්වාමීන් වහන්සේ අහු වුණේ කියලා. පින්නතින බුදුහාඳුර මොකක් කියන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි මෙතන කිසිම අසාධාරණයක් නැහැ. මෙතන කිසිම අසාධාරණයක් නැහැ. අසාධාරණය කියලා මිනිස්සු බලන්නේ මොකද්ද? මේ අවුරුදු 50ක හැටක ජීවිතය දිහා විතරක් බැලලා තමයි අසාධාරණයක් වුණා කියලා කියන්නේ. බුදුහාඳුර සඳහන් කරනවා මහණෙනි මේ ස්වාමීන් වහන්සේ මීට කලින් ආත්ම භාවයක මේ වගේම වෙනත් කෙනෙක් නොකරපු වරදකට වරදකරුවෙක් බවට පත් කළ කරපු කර්මයක විපාකයක් තමයි මේ වෙන්නේ කියලා. ඒ නිසා ඒකාතකින් මේ ආත්ම භාවෙදි කරපු කර්ම වෙන්න පුළුවන්. නැත්නම් අතීත ආත්ම ගානක කර්මයක් Tamanට ආව වෙන්න පුළුවන්. ඇතැම් විට ඒ අතීත කර්මයක් නැතුව වෙනත් කෙනෙක්ගේ බලපෑමනොත් Tamanට එන්නත් පුළුවන්. ඇතැම් විට සාමූහිකව කරපු කර්මයක් විදියට Taman යමක විපාක විඳින්නත් පුළුවන්. හැබැයි මෙහෙම කර්ම චක්‍රයක් තිබ්බට පින්නතුනි. ඒ කර්මෙන් නිදහස්න මාර්ගයක් බුදුදහමෙන් කියනවා. අපි කොච්චර අවාසි සහිතව ඉපදුණත් අපි මුලිනු සඳහන් කළා තමන්ගේ කන් දෙක ඇහෙනවනම් තමන්ට මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් බුද්ධිමත්කමක් තියෙනවනම් ඒ වගේම තමන් ආනන්තර කර්ම වලින් වැළකීලා හිටියානම් මේ ජීවිත කාලේ මොනවද තියෙනවද සුදුසුකම් තමන්ගේ කන් දෙක හොඳට ඇහෙන්න ඕන හොඳට බුද්ධියක් තියෙනට ඕන ආනන්තර කර්ම වලින් වැළකීච්ච කෙනෙක් වෙන්නට ඕන පින්නතුනි මේ ටික තියෙනවා නම් අපට අපි අතීතයේ කර්ම වෙලා තිබුණා සැලකිය යුතු කර්ම ප්‍රමාණයෙන් අපට නිදහස් වෙන්න පුළුවන් ඒකට එකාතකින් හොඳ බලවත් කුසල් දහම් කරගන්න පුළුවන් අනිත් අතින් බාහිරින් කුමන කර්මයාවක් තමන්ගේ කියලා නොගන්න විදිහේ මානසිකත්වය දියුණු කරන්න පුළුවන් ඉදී වැඩ පිළිවෙලා මේ දහම තුල තියෙනවා දැන් අපට ශාරීරික හෝ මානසික දුකක් එනකොට මට දුකක් එනවා කියලා තමයි දැන් හඳන්නේ නේද? නමුත් පිනොතින මේ ආත්ම දෘෂ්ටිය මේ සක්කාය දිටිය ටිකෙන් ටික දුරු කරලා මනස ඉහළටම දියුණු කරගන්න ක්‍රමයක් බුදුදහම තියලා තියෙනවා. අන්න ඒකෙන් පිනොතින මේ කර්ම චක්‍රය ධර්ම චක්‍රයෙන් ජය ගන්න පුළුවන්. ඒතෙන්දි පිනොතින ශාරීරයට හෝ මානසිකට එන දුක් පීඩා එදාට යා තමන්ගේ කියලා ගන්නේ නැහැ. කිසා ගෞතමී පටාචාරා වැනි අය තමන්ගේ දරුවන්ගේ ඥාතින්ගේ වියෝයෙන් පටාචාරාව මරණහයකින් දැඩි දුක් විඳපු කෙනෙක්. පින්නතනේ සියලුම දුක් ඇය මේ ධර්ම අවබෝධය තුලින් දිනු කළා. අඟුලිමාල හාමුදුරුව දහස් ගානක් මිනිසුන් ඝාතනය කළ මහා කර්මයකට හිමිකරුවෙක් වුණා. නමුත් උන්වහන්සේ වාසනාවට ආනන්ද කර්ම කරේ නැහැ. ඒ නිසා උන්වහන්සේට පුළුවන් වුණා අර කර්මක්ෂය කරන්න. ආරේ මාර්ගය තුරින් කර්මක්ෂය කිරීමේ මාවතක් දේශනා කළ තියෙනවා. හැබැයි පින්තුනි ඒ මාර්ගය හිතන්න එපා. සමහර ආගම්වල කියන පව් සමාවදීමක් කළ පව් වල සමාවදීමක් වගේ දෙයක් කියලා. ඒක සම්පූර්ණ වෙනස් දෙයක්. මේක ධර්ම අවබෝධය තුලින්ම තමන්ගේ මනස දිනු කිරීමෙන් බාහිරින් එන චිත්ත පීඩා සහ කායික පීඩා වලින් නිදහස් වෙන ඉහළ ආධ්‍යාත්මික දියුණුවක් සඳහා සිත පිහිටුවා ගන්න ක්‍රමයක් තමයි මේ දහම තුලින් කියන්නේ. පින්නතුනි වර්තමාන මොහොතේ හරියට හිත පිහිටුවා ගන්න පුළුවන් නම් ඒ වගේම ඒ පිහිටුවා ගන්න හිතෙන් අනිත්‍යතාවය හරියට දකින්න පුළුවන් නම් එදාට අපි ජීවත් වෙන්නේ මේ ශරීරය මගේ කියන හැඟීම ඉක්මවලා. එදාට යා මනසට දුක් ටික එන්නේ නැහැ. අද අපට කවුරු හරි බැන්නොතින් පිනොතින අපි දුක් විඳිනව නේද? කෙනෙක් පිනොතින අපට එකපාරයක් බනින්නේ නැහැ. අපට හරියට නුවණක් නොතිබ්බොත් අපි අවිද්‍යාව තුල නම් ඉන්නේ. ඒ කෙනා එකපාරයි බනින්නේ අපි 10000 වර නැවත සිහි කරන මොහොතක් ගානේ නැවත යාගෙන් බැනුම් අහනවා අපි. ඒ බැනුම් අහන්නේ පුද්ගලයෙන් නෙවෙයි අපේ තියෙන අවිද්‍යාව නිසා. අපි දැකපු රූපයකින් එක විටයි රූපය පහළල නිරුද්ධ වෙන්නේ. අපි ඒක රාගෙන් ගත්තොතින් ඒ රාග ගින්නෙන් අපි දැවෙමින් අතීත අරමුණ තුල ජීවත් වෙමින් අපමණ දුක් පීඩා විඳිනවා. පින්නතුනි මෙන්න මේ විද්‍යා ඥානය පහළ කර ගැනීමෙන් අපට දුකෙන් නිදහස් වීමේ මාර්ගයක් කර්මයේ ජයගන්න ක්‍රමයක් බුදුදහම තුල දේශනා කරලා තියෙනවා. මුගලන් හාමුදුරුව අතීත කර්මයක විපාකයක් වශයෙන් උන්වහන්සේ ශාරීරික පීඩාවට ලක් වුණා. නමුත් ඒ පීඩාවට ලක් වෙද්දී උන්වහන්සේ ශාරීරිය පිළිබඳ වාක්‍ය දෘෂ්ටිය දුරු කරලා, සක්කාය දිටිය දුරු කරලා දුක නිදහස වෙච්ච කෙන නිසා උන්වහන්සේට ඒ දුක් එක ලැබුණේ නැහැ. ඒ නිසා මෙතෙන්ට එන මානසිකත්වය දියුණු කරන ක්‍රමයක් බුදුදහම තුල විස්තර වෙනවා. මේකම අදාළ තවත් ප්‍රශ්න කීපයක් තියෙනවා. මම හිතනවා වහන්සේ ඒ සියල්ලටම එක උත්තරයක් කියන්නට විදිහට කියන එක උත්තරය අපේයි කියලා. ඒක තම අදාළ කරලා තියෙනවා. කර්මය හා සම්බන්ධ මේ ගැටලුව තමයි කීපයක් එකවර වහන්සේ යොමු කරනවා. අහෝසි කර්මය යන කුමක්දයි පැහැදිලි කරලා දෙන්න කියලා වරහන් ඇතුලේ දාලා තියෙනවා. මේ ආනන්තරිය පාප කර්මයක් කරපු කෙනෙක් අපායගාමී වනබ එයාගේ මේ ජීවිතය තුළ කරන බොහෝ කුසල අකුසල ඒ අහෝසි ගණයට අයිති වෙනවාද? ඒ කල්පයක පමණ කාල වකවානුවට විපාක දෙන්න බලය ශක්තිය කර්මවලට මොකද වෙන්නේ? මේ වගේ අදහසක් තමයි විමසීමට ලක් කරන්නේ අහෝසි කර්මය ගැන. ඊළඟට තවත් ප්‍රශ්නයක් අහනවා. කර්ම රැස්වල බහරංගතිල දාලා තියෙන මේ වචනේ භාවිතා කරලා සමාවෙන්න මගේ අවබෝධය හැකියි කියලා. කර්මය රැස්වන ගබඩාව කුමක්ද කියලා නැත්නම් පැන කුමක්ද කියලා අහනවා. ඒක ඊළඟ භවයෙන් භවයට මේ කර්මය ගමන් කිරීමේදී යම් ස්ථානයක මේ කර්ම රැස්වීම මේක මොන ආකාරයකට සිද්ධ වෙන එකක්. ඊළඟ උපතට මේ භවයේ රැස්වෙන කර්ම වේගයන් වල විශාලත්වයේ මට ගැටලුවක් තියෙනවා. ඒක විසඳා ගන්න අවශ්‍යයි කියලා. ඒකට අපි හඳුන් දෙකයි අහෝසි කර්මය සහ කර්මය රැස්වෙන ඊළඟ භවයට ඒ කර්මය ගමන් කරන හැටි. අපිට මේවට කෙටි පිළිතුරු තමයි ලබා ගන්න වෙන්නේ. මොකද අද අපේ කාලය සීමා විදිය නිසා අපි දිගටම අපේ දේශකයන් හා සම්බන්ධ කර ගන්නවා ඒ දිනවලදී. අපිට ගොඩක් ධර්මනුස්සතිය ලබා ගන්න පුළුවන්. ඉතින් තුන්වෙනි ඒකටම එකතු කරනවා මම. අප විඳින දුක් සැප සියල්ලම කර්මයටද අයිති වෙන්නේ කියන එකක් මම හිතන්නේ වාසික ඉස්සෙල්ල පිළිතුර ඇතුලේ ඒකට නම් උත්තරේ තිබුණා. ඒ නිසා මුල් දෙක. ඊට පස්සේ ඒකටම යොමු වෙනවා. මේ ගොඩක් අයගේ ජීවිතවල කේන්දර පරිහරණයක් තියෙනවා. ඒ ඇයිද අපල කාල තමයි ගොඩක් අයට තියෙන්නේ. මේ අපල කියන එකත් බුදුදහමේ කර්ම විපාකයේ කියන එකත් මේක අතර සම්බන්ධයක් තියෙනවද? ඒක ඥාතිත්වයක් තියෙන විෂයන් දෙකක්ද කියලා අහනවා. මම හිතනවා ඒක ඔක්කොටම ඔබ වහන්සේ එකතු කරලා පිළිතුරක් ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. ඔව් අහන්නරනේ මේ කාලය ওই පැත්තෙන් කොහොමද දන්නේ? මට නම් කාලේ ගැටලුවක් නැහැ. මෙහාට නම් වෙලාව දැන් උදෑසන 2:00 කාලයි. මට තවදුරටත් හැදී සිටින්න පුළුවන් කට්ටියට දානේ මම බඩගිනින් දන්නෙත් නෑ නේද? ඔබ වහන්සේ ඉගෙන ගන්නවා කියලා දැන් මේ වෙලාවත් මම හිතරෝ කියලා තියාගෙන මේ වෙලාව දැන් 2:00. කර්මය කියන එක ඉතාම සංකීර්ණ මාතෘකාවක්. ඇත්තෙන්ම සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙකුටවත් කර්මය පිළිබඳව අහන ප්‍රශ්න වලට සම්පූර්ණ උත්තර දෙන්න පුළුවන් කමක් නැහැ. ඇත්තෙන්ම කර්මය පිළිබඳව සම්පූර්ණ විස්තරයක් දෙන්න පුළුවන්කම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විතරයි. නමුත් අපට යම් කිසි විදියකින් ධර්මයේ පිළිබඳව අසා දැනගත්තු කාරණා සහ ජීවිතය අපිත් පුද්ගලයන් ඇසුරු කළ සහ යම් යම් සිද්ධීන් දැස බලපු ආකාරයෙන් අපි අධ්‍යයනුත් එක්ක යම් ප්‍රමාණයකට අපට උත්තර දෙන්න පුළුවන්කම තිබුණත් මේ කිසිදු උත්තරයක් පරිපූර්ණ උත්තර කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. නමුත් යම් කිසි මට්ටමකට සාධාරණ ඉස්ත කරන්න අපි උත්සාහ කරනවා. අහෝසි කර්මය ගැන ඇහුවා. පින්නතුනි අහෝසි කර්මය කියලා කියන්නේ විපාක නොදී විපාක දෙන්න බැරි වෙලා අහෝසි වෙලා යන කර්ම වලට තමයි අහෝසි කර්ම කියලා කියන්නේ. හැබැයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය ප්‍රජාජන මට්ටමේ ඉඳලා අහෝසි කර්ම ලැබෙයි කියන කාරණය. හඳුරන්නේ ටිකක් සද්දේ මං කියන සද්දේ මටම ඇහෙනවා ටිකක්. ඒක පාලනය කරන්න පුළුවන්කමක් තියෙනවා නම් හොඳයි. දැන් ඔව් ටිකක් තියෙනවා හාන්දරණ එක දෝංකාර වෙනවා පාලනය කරන්න පුළුවන් නම් උත්සාහයක් කරන්න. හරි. කමක් නෑ අපි සාකච්ඡා කරමු. අහෝසි කර්ම කියලා කියන්නේ ඇත්තෙන්ම යම් කිසි කෙනෙක් රහත් භාවයට පත් වුණාට පස්සේ රහත් භාවයෙන් පස්සේ පිරුණ පැවට පස්සේ කර්ම විපාක දෙන්නට පුළුවන් කමක් නැහැ. දැන් අඟුලිමාල හාමුදුරුවෝ ගත්තත් අඟුලිමාල හාමුදුරුවන්ගේ සීලම කර්ම අහෝසුනේ නැහැ. උන්වහන්සේ රහත් වුණාට පස්සෙත් යම් යම් විදියෙන් උන්වහන්සේට ශාරීරික පීඩාවට ලක් වෙන සිද්ධ වුණා. ඒ කර්මෙහි මෙලොවදීම කරපු කර්මවල විපාක හැටියට. නමුත් සියලුම කර්මවල විපාක උන්වහන්සේට විඳිනට තරම් කාලයක් ඉතුරුනේ නැහැ. මෙලොවෙන් පස්සේ උන්වහන්සේගේ සසර ගමන අවසන් වෙච්ච නිසා. අන්න එවැනි කර්මවලට තමයි අහෝසි කර්ම කියලා කියන්නේ. දැන් සමහර අය හිතාගෙන ඉන්නවා සාමාන්‍ය අපි ඉන්න මට්ටමේ අයගේ අපි කරන කර්ම හොඳ කර්ම කියලා යටපත් කරන්න පුළුවන් කියලා. හැබැයි ඒක යම්කිසි කාලයකට පුළුවන්. අපේ දුර්වල කර්ම ශක්තියෙන් තියෙන්නේ තිමුණත් අපි කරන ප්‍රබල කුසල කර්ම ශක්තිය නිසා ඒ යම්කිසි කාලයකට යටපත් වෙලා තියෙන පුළුවන්. හැබැයි ඒ කුසලයේ ශක්තිය අඩු වෙච්ච ගමන්ම නැවතර කුඩා කුඩා කුසල ඉස්මතු වෙලා අපට විපාක දෙන්නට පුළුවන්. ඒ නිසා ඒවා යටපත් වෙනවා මිසක් අහෝසි කර්ම බවට පත් වෙන්නේ නැහැ. අපේ යම්කිසි කර්මයක් අහෝසි කර්ම බවට පත් වෙන්නේ අපි නිවන් දැකලා පිරුණ පැවට පස්සේ බිඳින අහෝසි කර්මයේ තමයි නියම අහෝසි කර්ම බවට පත් වෙන්නේ. අහෝසි කර්ම කියන එක කුසල අකුසල දෙපැත්තටම තියෙනවා. හිතන්නේ අප අකුසල කර්ම විතරයි කියලා. ඇත්තමිට කුසල කර්මත් විපාක දෙන්න බැරි වෙනවා. දැන් බුදුහාඳුරන්ට කුසල කර්ම කරපු උන්වහන්සේට විපාක දුන්නේ ටිකයි. උන්වහන්සේට තව හිටියනම් තවත් ඥානසංස ලැබෙනවා. දැන් බුදුහාඳුර පිරුවන් පාලා අදත් උන්වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජා තියෙනවා අපි. නමුත් උන්වහන්සේට ඒව විඳින්න පුළුවන් හැකියාවන්නේ අපේ පිනට අපි කරනවා. අපි පින් සිද්ධ කරගන්න. නමුත් බුදුහාඳුරන්ට ඒකෙන් ලැබෙන ප්‍රතිලාභයක් නැහැ. නමුත් උන්වහන්සේගේ පින මේ තාම යන හැටි මේ. එතකොට ඒව උන්වහන්සේට අහෝසි කර්ම වෙච්ච ආකාරයක් මේ. අනිත් පැත්තෙන් අකුසල කර්ම කරන් අකුසල දැන් අඟුලිමාල හාමුදුරන්ගේ සිද්ධිය වුණත් අපර පේන දේ තමයි හුඟක් දේවල් උන්වහන්සේට අහෝසි කර්ම වෙලා වැලකිලා ගියා. මොකද ඒකට හේතු විපාක දෙන කාලයක් නැතිකම. හැබැයි දැනට අපේ යටපත් වල තියෙන කර්ම අහෝසි කර්ම නෙවෙයි. ඇයි ඒකට හේතුව ඒක හරියට අර දවල් කාලේ අහසේ තියෙන ග්‍රහ තාරකා වගේ. දවල් කාලේ තාරකා තියෙමුනට නෑනේ අපට පේන්නේ නේද? ඇයි අපට තාරකා නොපෙනෙන්නේ දවල් කාලේ? ඔව් දවල් කාලේ ඉරු එළිය වැඩි නිසා පේන්නේ නැහැ අපට. නමුත් රාත්‍රී කාලේ ඒ තාරකා ටිකම අපට පේනවා. ඇයි පේන්නේ? ඔව් පේන්නේ හරි ඉරේ ආලෝකයේ අඩු නිසා රැයට හොඳට පේනවා. අන්න ඒ වගේ තමයි දැන් අපේ පින්නතුනි අපේ ජීවිතවල අපි හැමදෙනාගේම ජීවිතවල දැන් ඉර පායල වගේ තියෙන්නේ. ඈ මේ ඉර ටිකෙන් ටික බැස යනකොට ඇතැම්මිට අර සංගවේච කර්ම එන්න පුළුවන්. අහෝසි කර්ම විදියට දැන් අපි හිතාගෙන ඉන්න දේවල් ඉස්මතු වෙන්න පුළුවන් ඕන වෙලාවක. ඒ නිසා අපට තියෙන එකම වාසිය තමයි එකාතකින් නිතර හොඳ දහම් කරන හොඳ කර්ම ශක්තියින් කරන්න. ඒකෙන් කර්මයේ ඉහළට දිනු වෙන ඉහළම කර්මය තමයි භාවනාව. සමත විදර්ශනා භාවනා දෙක සමත භාවනා විදියට මෛත්‍රී භාවනා, බුදුගුණ භාවනා ආදී භාවනාක් නිතර කරන්න. ඒ අතර නිතර අනිත්‍යතාවය දකින්න. නිතරම ස්කන්ධ පංචකය නැත්තම් පංච උපාදාන ස්කන්ධය ස්කන්ධාසදී ආයතන මේවා හටගෙන නිරුද්ධ වෙන හැටි හැම මොහොතකම නුවණින් දකින්න. මේව දකින්න අපේ කුසලය හුඟක් ශක්තිමත් වෙනවා. අනිත් අතින් ඒ අකුසල කර්ම වලට මුහුණ දෙන්න පුළුවන් හැකියාව එන්නම අපේ ශක්තිය වැඩි වෙනවා. ආධ්‍යාත්මික ශක්තිය දිනු වෙනවා. ඒක තමයි අපිට කරන්න පුළුවන් දේ. ඒතර අහෝසි කර්ම කියලා කියන්නේ අපි කරපු කුසල අකුසල කර්ම රහත් වුණාට පස්සේ විපාක දෙන්න කාලයක් නැති නිසා අහෝසි වෙලා යන කර්ම වලට තමයි සැබෑ ලෙසම අහෝසි කර්ම කියලා කියන්නේ. ඊළඟට ප්‍රශ්නයක් ඇහුවා මේ රැස් කරන කර්ම කොතන දෙකතු වෙන්නේ කියලා. පින්නතුනි එකතු වෙන තැනක් කියලා දෙයක් නැහැ. එකතු වෙන තැනක් කියලා කිව්වොත් ඒක බුදුදහමේ තියෙන අනිත්‍ය සංකල්පයට ලොකු පහර වැදීමක්. දැන් මිලින්ද ප්‍රශ්නිය වැනි පොත්වල මේක උදාහරණයක් දැක්වෙනවා. ලස්සන උපමාවක් මේකට තියෙනවා. දැන් ගහක් කියන උපමාව. දැන් ගහක කෙළවරින් අපිට ගෙඩි පේනවනේ. දැන් උදාහරණයක් ඇටියට අඹ ගහක් ගන්න බලන්න. අඹ ගහේ අතුවල කෙළවර ගෙඩි පේනවා. ඒ අඹ ගහේ කෙළවර ගෙඩි පේන්න කලින් අඹගෙඩි අතු කපල බැලුවොත් අඹගෙඩි පේනවද? අඹගහේ කඳ කොතන හරි කපල බැලුවොත් ගෙඩි පේනවද අපට? අඹගහේ මුල ගෙඩි තියෙනවද? ඒ කොහෙවත් ගෙඩි නෑ නේද? හැබැයි මුල් නොමෙතිව, කඳ නොමෙතිව, අතු නොමෙතිව ගෙඩි හැදෙනවද? ගෙඩි හැදෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි පිනුතුන් අපි ශරීරයේ කොතන කපල බැලුවත් මේ කර්ම විපාක කියනවා කොතනින්වත් ගන්න තැනක් නෑ. මොලේ කපල බැලුවත්, හිත කපල, හිත වෙන් කළ බැලුවත් කොතනවත් රැස් වෙන තැනක් කියලා නෑ. නමුත් මේ හේතු ටික තියෙනකොට අතීත හේතුයේ බලපෑම නිසා හේතුඵල සිද්ධාන්තය මත ඕනම වෙලාවක කර්ම ශක්තියන් ඉස්මතු වෙන්න පුළුවන් අපේ ජීවිතේට. ඒක බාහිර අරමුණු විදිහට එන්න පුළුවන්. අනිත් අතින් අපේ ශරීරයේම පිනුතුනි සාමාන්‍ය දෙයකට විතරක් නෙවෙයි. අපේ හිස කෙස් ගහක් අරන් බලන්න, නියපොත්තක් දැස බලන්න. කොයි හිස කෙස් ගහට නියපොත්තට පිනුතුනි කල්ප ගානක කර්ම ශක්තිය තියෙනව නිකන් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි, සමහර අයගේ උපන් ලැබවලට හේතුව මොකද්ද? සමහර අයගේ උපන් ලැබවලට හේතුව තමයි ගියාත්ම භාවය තැඹෙන මිනිසුන් වශයෙන් වගේ හිටියනම් සමහර අනතුරුරින් මිය ගියාම ඒ ශරීරයේ එතනම දැවිලා අළු වෙලා යනවා. පින්නතුනි මනසේ හැකියාවක් තියෙනවා ඊළඟ ශරීරයට ඒව ගෙන යන්න පුළුවන් මට්ටමට මනසෙහි ඒ හැකියාව තියෙනවා. පින්නතුන් අහලද සමහර ප්‍රේතයන් භූතයන් ගැන? වරක් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරමින් ඉන්නකොට උන්වහන්සේ අහස දෙස අත දික් කළ කියන මහණෙනි බලන්න රහසෙහි ගිනිගත්තු පාත්‍ර ඇතුව, ගිනිගත්තු සිවුරු ඇතුව අර ප්‍රේතයන් පිරිසක් අහසේ ගමන් කරනව බලන්න කියලා. කවුද ඒ පිරිස? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ දුස්සීලව හිටිය භික්ෂුන් වහන්සේල පිරිසක් කියලා. ප්‍රේතයන් වශයෙන් ඉන්න මේ අය පින්නතුනි අර ගියාත්ම භාවයේ තීමිච්ච සිවුරු පාත්‍ර එහෙමම ඒ අය දැන් මනසින් දරාගෙන මනෝමයකයින් ඒවා භෞතික දේ බවට පත්කලියයිද? දැන් ගියාත්මේ තිමුණු පාත්‍රද මේ තියෙන්නේ? ගියාත්මේ තිමිච්ච පාත්‍ර දිරලෝ මේ බුද්ධහන්තර කල්පයක් කියවර ඒව මොනවත් නැහැ. ඒ සිවුරු පොළවට පස්සල ගිහිල්ලා වැලියකට බවට පත් වෙනවා. දූවිලි බවට පත් වෙනවා. ඒව පින්නතුනි එතන නිරුද්ධ වෙනවත් එක්කම මනසින් ඒව ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මනසින් ඊළඟ ශරීරයට ඒව සම්බන්ධ වෙන ගතියක් තියෙනවා. ඒකෙන් කියන්නේ කිසිම දෙයක් භෞතික වශයෙන් යනවා කියලා. මනසේ හැකියාව තමයි ඕනම මොහොතක මෙතන නිරුද්ධ වෙන මේ දේ මනසින් ඊළඟ මොහොතේ ගන්න පුළුවන්. දැන් අපි කියමු යම්කිසි කෙනෙක් දැඩියෝම අපි කියමු බෑක් එකකට ආසා කරයි කියලා. මේ සාමාන්‍ය ආසාව නෙවෙයි. අර අපි මුලින් කිව්ව අර අවිද්‍යාව විසම ලෝභය කියලා. අන්න ඒ වගේ දැඩි විදියට එක තමන්ගේ බෑක් එකක් වෙන්න පුළුවන්, නැත්නම් හැරමිටිය වෙන්නත් පුළුවන්. දැඩිසේ ආසා කරා නම් ඇතැම් විට තමන්ගේ කුසලිය ශක්තිමත් නොවන නම් ඇතැම් විට ප්‍රේතෙක් භූතයක් කියලා ඉපදෙන්න පුළුවන්. ඒ ඉපදෙනකොටම අතේ තියෙන්නේ මොකද්ද? හැරමිටිය තියෙන්නේ, ඇතේ බෑක් එක තියෙන්නේ. අර බෑක් එකක් තරම් තමයි ඉපදෙන්නේ. මේ බෑක් එක නෙවෙයි, හිතන්න එපා මේ බෑක් එක. මේ බෑක් එක මෙතන දිරලා යනවා. නමුත් මනසේ හැකියාවක් තියෙනවා ඊළඟ මොහොතට මේක ගන්න. ඒ අකුසලේ පැත්ත, කුසල පැත්තත් එහෙමයි. ඔබ මල් දන් දීලා තියෙනවා නම්, මල් පූජා කරලා තියෙනවා නම්, වස්ත්‍රාභරණ පූජා කරලා තියෙනවා නම්, ඔබ ඊළඟ ජීවත් වෙන විපදින දිව්‍ය ලෝකෙහි ඉපදෙන්නේ ලස්සන ආභරණ මල් මාලා මේව සහිතව ඉපදෙන්නේ. වස්ත්‍රාභරණ සහිතව ඉපදෙන්නේ. ඒ ඉපදෙන්නේ කිසිම දෙයක් භෞතික යන නිසාවත්, මනසේ කිසියම් තැනක ස්ථාවරව තැන්පත් වෙලා තියෙන නිසාවක් නෙවෙයි. මනසේ හැකියාවක් තියෙනවා මේ මොහොතේ ඇති වෙන සිත, මේ මොහොතේ ඇති වෙලා නිරුද්ධ වෙන්න සිතුවිල්ල ඊළඟ මොහොතට උපකාරයක් කරලා තමයි මේ සිත නිරුද්ධ වෙන්නේ. මේ සිතේ හැකියාවක් තියෙනවා ඊළඟ මොහොතේ අපට ඇති වෙන භෞතික දේවල් පිළිබඳව තීරණය කරන්න. අපි මව් කුසට බැස ගන්නකොට මව් කුසේ පිළිසඳගත්තේ ප්‍රතිසඳගත්තේ විඥානයේ විතරයි. පින්නතුනි මුල්ම කාලේ ඒ බැසගත්තු විඥානේ ඇහැට පේන දෙයක් නෙවෙයි. මුලින් ඒ විඥානේ පිහිට වූ භෞතික ස්වභාවය සාමාන්‍ය ප්‍රകൃතිය ඇහැට පේන්නේ නැහැ. නමුත් නොපෙනෙන ඒ විඥානේ, නොපෙනෙන ඒ භෞතික දෙයකට සම්බන්ධ වෙච්ච ඒ විඥානය තුල තියෙනවා පින්නතුනි ඒ ඉපදෙන කෙනාගේ, ඉපදෙන කෙනා ගැහණු කෙනෙක්ද, පිරිමි කෙනෙක්ද, ඒ කෙනාගේ කොණ්ඩය කොහොමද, ඒ කෙනාගේ ශරීර වර්ණය කොහොමද, කොච්චර කාලයක් ජීවත් වෙනවද, මේ එයාගේ උස කොච්චරද, මේ වගේ පින්නතුනි අපි මේ ජීවිතයේහි මේ ආපු ගමන් මගේ 50ක 60ක දෙයක් තීරණය කළ තිබුණේ මොකද්ද? ඒ මව කුසට බැසගත්තු විඥානය තුල. ඒකෙන් කියන්නේ ස්ථිර විඥානයක් දිගින් දිගටම යනවා කියලා. Hindu සමයත් කර්මය කියන එක පිළිගත්ත. නමුත් ඒගොල්ලන් පිළිගන්නේ දිගින් දිගටම නොසැණී නොසිඳී යන විඥානයක් විදියට, ස්ථිර විඥානයක් විදියට. බුදුදහමේ කර්මය විස්තර කරනවා. කර්මය විස්තර කරාට දිගින් දිගටම ස්ථාවර යන හිතක් ගැන නෙවෙයි කියන්නේ. පරිසම්පාදයේ මත, හේතුඵල ධම මත, අනිත්‍යතාවයේ මත විස්තර කරන විඥානයක් තමයි බුදුදහමෙන් කියන්නේ. ඒ විඥානය අතීතයෙන් වර්තමානයට එන විඥානයක්වත්, වර්තමාණයෙන් අනාගතයට යන විඥානයක් නෙවෙයි. අස්මින් සති දං හෝති, මේ හේතු ටික තියෙනකොට ඇති වෙලා අස්මින් අසති දං නොහෝති කියපු විදිහට, ඒ හේතු ටික නිරුද්ධ වීමත් එක්කම නිරුද්ධ වෙන විඥානයක් ගැන තමයි බුදුදහමෙන් සඳහන් කරන්නේ. මේක ටිකක් ගැඹුරු සංකල්පයක් පින්නතුනි. නමුත් මේක අපි ටිකෙන් ටික දැනගන්න උත්සාහ කරන්න ඕන. බුදුදහමේ නිතරම මේ හේතුඵල ධම මත පිහිටලයි කර්මය, පුනරුත්පත්තිය, මේ වගේ කරුණු, පුනර්භවය කරුණු විස්තර කරන්නේ. ඒ නිසා ඒ සඳහා යලි යලිත් අපි ධර්මදේශන අහන්නට ඕන. විශේෂයෙන් පටිසම්පාදයට අදාළ ධර්මදේශන අපි අහන්නට ඕන, අනිත්‍යතාවයට අදාළ ධර්මදේශන අහන්නට ඕන. ඒ තුලින් තමයි අපේ ධර්මඥානය තව දුරටත් දියුණු වෙන්නේ. ඒ වගේම ඇහුවා සියලු දේම වන්නේ කර්මෙන්ද කියලා. පින්නතුනි හැමදේම කර්මෙන් වෙනවායි කියලා කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා සමහර අය, නිගණ්ඨනාත පුත් වැනි අය. ඒ අය කිව්වේ හැමදේම කර්මෙන් වෙනවා කියලා. බුදුදහමෙන් එහෙම කර්මවාදයක් කියන්නේ නැහැ. බුදුදහමෙන් පංච නියාමයක් ගැන කියනවා. බීජ නියාමය, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම, උතු නියාම කියලා නියම ධර්ම පහක් ගැන කියනවා. දැන් අඹහැටියක් හිටුවොතින් අඹ ගහක් හැදෙන්නේ කර්මයෙන් නෙවෙයි. ඒක බීජ නියාමය අනුව. වැස්ස වහිනවා, ගංගා පහළට ගලා යනවා, ගස් උඩට යනවා, ගෙඩි පහළට වැටෙනවා. මේක පින්නතුනේ කර්මෙන් වෙන දෙයක් නෙවෙයි. මේක ධම්ම නියාමයක්. ජීවත් වෙන මනුස්සු ටිකෙන් ටික වයසට යනවා, මරණයටපත් වෙනවා. මේක කම්ම නියාමයේ නෙවෙයි. මේක ධම්ම නියාමය. ඒ වගේ මේකේ එක ඍතුවල වැස්ස වහින ඍතු තියෙනවා, නියං කාලේනවා. මේවා කර්මෙන් වෙන දේවල් නෙවෙයි. මේවා උතු නියාම. ඒ වගේම චිත්ත නියාමයේ කියලා තියෙනවා. අපේ හිතට නොඑක් විදිය හැකියා තියෙනවා. දැන් අපි කියපු විදියට අතීතය සිහි කරන්න පුළුවන්. කර්මයේ බලපාන ස්වභාවයක් හිතට තියෙනවා. මේක වන්නේ චිත්ත නියාමයේ කියන සංකල්පය මත. හැබැයි පින්නතුනි මේ සියල්ලම පාලනය කරන ප්‍රධානම දේ තමයි කම්ම නියාමයේ වටපත් වෙන්නේ. ඇතැම් විට නියං කාලයක් ඇවිල්ලා අපි අසන පාඩු වෙන්න පුළුවන්. ඒක එකාතකින් උතු නියාමයට සම්බන්ධ වෙන අතරේ ඇතැම් විට අපේ කර්ම නියාමයක් මෙතන සම්බන්ධ වෙන්න පුළුවන්. ඇතැම් විට අපි කෙනෙක්ගේ අතීතයේ වගාවකට හානියක් කළා තියෙනම් අපට ඇතැම් විට හිතෙන්නේ මේ වගේ නියං කාලයක් ආසන්නේ වගා කරන්න අපට හිතෙන්න පුළුවන්. උතු නියාමය අනුව නියං කාලෙකුත් ආවා, අපේ කම්ම නියාමයක් සම්බන්ධ වෙලා කර්මයක් එකට යන්න පුළුවන්. ඒ නිසා මේ පංච නියාමයක් ගැන කිව්වට මේවා කිහිපයක් එකට සම්බන්ධ වෙලා තියෙන්නත් පුළුවන්. ඒ නිසා මේවා අපේ ජීවිතේ පිටුපස්සේ යන ප්‍රබලම සාධක විදිහට බුදුදහමේ සලකන්නේ කම්ම නියාමය. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ කර්මෙන් හැමදේම වෙනවා කියලා, හෝ කර්මය අපට පාලනය කරන්න බෑ කියලා කියන්නේ නැහැ. කර්මෙන් හැමදේම වෙන්නේත් නැහැ, කර්මෙන් නොවන දේවලුත් තියෙනවා. ඒ වගේම කර්මෙන් උනත් ඒ කර්මයට යටත් වෙන්න ඕන කියලා දෙයක් නැහැ. ඒ කර්මය කුසල ගහම් කළේ ඒ කර්මය යටපත් කරන්නත් පුළුවන්. ඒ වගේම විමුක්තියටපත් වෙලා සම්පූර්ණම කර්මක්ෂය කරන්නත් පුළුවන්. මේ වාසි දෙකම අපට තියෙනවා. ඒ වාසි දෙකම තියෙන්නේ බුද්ධ ශ්‍රාවකයන්ට විතරයි. කර්මඵල විශ්වාස කරන්න ඇයි තියෙන්නේ? හොඳ කර්ම කළා අකුසල කර්ම යටපත් කිරීමේ වාසිය විතරයි. නමුත් බුද්ධ ශ්‍රාවකයන් විදියට අපට කුසල අකුසල දෙකම ප්‍රහිණ කරලා කර්මක්ෂය කරන මාර්ගයක උද්දේශනා කරලා තියෙනවා බුදුදහම තුළ. ඒ නිසා අපි හුඟක් වාසනාවන්තයි. බුදුහාමුදුරන්ගේ දහම හරියට අපි අහුවතින් අපට සම්පූර්ණම කර්මයේ ජයග්‍රහණය කරන්න පුළුවන් ඉදී මාර්ගයක් මේ තුල තියෙනවා. අනිත් කාරණේ තමයි අපල කාලවල ජ්‍යොතිෂය බුදුදහමට සම්බන්ධ වෙනවාද කියන කාරණේ. ජ්‍යොතිෂයේ පදනම තමයි Hindu දහම. හැබැයි ඒ ජ්‍යොතිෂයට කර්ම නියාමයක් සම්බන්ධ වෙලා තියෙනවා. ජ්‍යොතිෂයෙන් කියන විදියට ඔවුන් නිතරම සඳහන් කරන්නේ කර්මයක් ගැන සඳහන් වෙනවා. හැබැයි ඒක Hindu දහම පදනමෙන් අපේ එකක් නිසා ඒගොල්ලන් දිගින් දිගටම යන නොවෙනස් වන යන හිතක් ගැනයි, හිතක් එක්කයි ඔවුන් කර්මය විස්තර කරන්නේ. බුදුදහමේ කියන විදියට ඇතැම්මිට ජ්‍යොතිෂයන්ස් කියන විදියට අපට අතීත කර්ම විපාක නිසා යම් යම් කර්ම විපාක විඳින්න පුළුවන්. හැබැයි ඒක ස්ථිර වෙන සිතක් නිසා වෙන දෙයක් නෙවෙයි. ඒ සිතත් විනාශ වෙමින් යන දෙයක්. ඒ නිසා අපට ජ්‍යොතිෂයේ විශ්වාස කරාට ගැටලුවක් නැහැ. හැබැයි අපි ජ්‍යොතිෂයේන අර නිත්‍ය සංකල්පේ බැහැර කළා අපි බුදුදහම ඔස්සේ මේක බලන්න හුරු වෙන්නට ඕන. ඒ නිසා ජ්‍යොතිෂයෙන් කියන්න පුළුවන් අපට අපල කාලයක් කියලා. අපි දක්ෂ වෙන්නට ඕන හොඳ කර්ම කරලා ඒක යටපත් කරගන්න. ඒකෙන් කියන්නේ අපි ජ්‍යොතිෂයේ සරණ ගිහිල්ලා බුදුදහම අමතක කරනවා කියන එක නෙවෙයි මේ කියන්නේ. ඒක අපි මෙවලමක් කරගන්නවා විතරයි. අපි ඒක ජීවිතේහි අංගයක් කරගන්නේ නැහැ. අපි ඒක උපකරණයක් බවට පත් කරගන්න විතරයි. දැන් උදාහරණයක් හැටියට අපි ගමු. අපි පාරවල් යනකොට මේ පින්තුන් දකින්න ඇතමිට වංගුවක් කියලා තියෙනව නේද? ලිස්සන පාරක් කියලා තියෙනවා. දැන් කෙනෙකුට කියන්න පුළුවන් මේක අසුභවාදී මේ බෝඩ් අයින් කරන්න කියලා නේද? පින්නතුනි එහෙම අයින් කරන්න ඕනේ නැහැ. ඒක උනා කියලා අපි දුක වේ යන්නේ නැහැ නේද? අපි එතෙන්දී අපි වංගුවක් නම් අපි ටිකක් හිමි යනවා. ලිස්සන පාරක් නම් හිමි යනවා. ජ්‍යොතිෂය කියන්නේ ඒ වගේ දෙයක්. කියනවා තව අවුරුදු 5කින් මෙන්න අපලයක් තියෙනවා. නැත්තම් මෙන්න මාරාන්තික අපලයක් තියෙනවා. එහෙම කිව්ව ගම අපි මොකද්ද වෙන්නේ? අපි කරන්නේ පුළුවන් තරම් හොඳ කර්ම කරන, පුළුවන් තරම් පරිස්සමෙන් ඉන්නවා. සමහර කාලා තියෙනවා අපිට ඇතැමිට නිিন্দা අපහාස එනවා. ඇතැමිට අපි නොකරපු වැරදි වලට අපට නිিন্দা අපහාස එනවා. අපි ඒක ජ්‍යොතිෂයෙන් දැනගත්තොත් අපි මොකද්ද වෙන්නේ? අපි බැනුම් අහන බලාගෙන ඉන්නේ. අපි කරන්නේ බැන්නත් ඒවට එක එක කරලා අලුත් කර්ම කරන්න යන්නේ. අපි දන්නවා දැන් මේ කර්ම විපාක විඳින කාලය පොඩ්ඩක් ඉවසගෙන ඉන්න ඕන කියලා. දැන් බොහෝ වෙට වෙන්නේ පින්නතුනේ කර්ම විපාකයට වඩා ඒ කර්ම විපාක විඳිනකොට අපි අලුත් කර්ම කරගන්නවා. එතකොට ජ්‍යොතිෂය ගැන නිසා හෝ වේවා කර්ම පිළිබඳ අවබෝධය නිසා හෝ වේවා අපිට ලැබෙන අවබෝධය තමයි අපි ඒ කර්ම විඳලා ඉවර කරනවා මිසක් අපි ඒකෙන් අලුත් කර්මයකට යන්නේ නැහැ. අනිද්දේ තමයි කර්ම විපාක සම්පූර්ණ විඳලා ඉවර කරන්නත් අපට බැහැ. ඒ නිසා ඊට කලින් අපි අපේ සසර ගමන ඉක්මනින් නිමාවට පත් කරන වැඩ පිළිවෙලක තමන් ඉතරේ ඉන්නට ඕන. පින්නතුනි කර්මය අපට හුඟක් තිමුණට ඒ කරපු කර්ම සියල්ලක්ම විඳලා අපට නිවන් දකින්න මාර්ගයක් නෙවෙයි බුදුදහමෙන් කියලා තියෙන්නේ. පින්නතුනි ඒ කර්මයේ ධර්මචක්‍රයෙන් ජය ගන්න පුළුවන්. අපි නිතර යොදන උදාහරණයක් තියෙනවා. දැන් මේ පින්නතුන් දන්නවනේ අපි ගෙදර වත්තක කොළ ගොඩක් එකතු කරවතින්. ඇතැමිට අපි අවුරුද්දක් තිස්සේ එකතු කරපු කොළ ගොඩක් වෙන්න පුළුවන්. නමුත් මේ අවුරුද්දක් තිස්සේ එකතු කරපු කොළ ගොඩ අයින් කරන්න අපට අවුරුද්දක් යනවද? ගෙදර වත්තේ කොනක ගොඩ ගහපු කොළ ගොඩ අවුරුද්දක්ම ගොඩ ගහපු කොළ ගොඩ. නමුත් ඒක අපට අයින් කරන්න අවුරුද්දක් යනවද? අවුරුද්දක් යන්නේ එක වරුවෙන් ඔක්කොම ටික අපට සුද්ධ කරන්න පුළුවන්. අන්න ඒ වගේ පිනුතුනේ අපි කර්ම කළා තිබුණට ඒව සම්පූර්ණයෙන්ම විඳලා ඉවර කළා ඒ තරම්ම කාලයක් අපට යන්නේ නැහැ. ඊට වඩා ප්‍රබල ධර්ම චක්‍රයක් ලෝකේ තියෙනවා. හැබැයි අපි පින්නතුනේ ආනන්තර කර්ම වලින් වලකිලා ඉන්නට ඕන. ආනන්තර කර්ම එකක් හරි වෙලා තිබුණොතින් අපට මේක ජය ගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරෝ සඳහන් කළේ රාජාසත් කුමාරයා බුදුහාමුදුරන්ගෙන් බණහල පින්නතුනේ සෝවාන් වෙන්න පුළුවන් හැකියාව තිබිච්ච කෙනෙක්. නමුත් ඒ අවස්ථාව ආනන්තර කර්ම නිසා වලකිලා ගියා කියලා. හැබැයි එකෙන් කියන්නේ නැහැ පින්නතුනේ ආනන්ත කර්ම කරපු කෙනෙකුට උනත් කරන යහපත් කර්ම විපාක දෙන්නේ නැහැ කියලා කියන්නේ. ආනන්ත කර්ම කරපු කෙනෙක්වත් පින්නතුනේ බුදුහාමර බැහැර කරේ නැහැ. දැන් සමහර අය පුද්ගලයන්ගේ වැරදි වුණාම පුද්ගලෝ නින්දාවට පත් කළ සමාජෙ නිරපර හරිනවා. සම්පූර්ණ ජීවිත හානි කරන පුද්ගලයන්ට පින්නතුනේ බුදුදහම මේක අනුමත කරන්නේ නැහැ. ඕනම වරදක් කරපු කෙනෙකුට යාට නිවැරදි වෙන අවස්ථාවක් තියෙනවා. ආනන්ත කර්ම කරපු අජාසත්තවත් බුදුහාමර බැහැර කරේ නැහැ. ඔව් අනිවාර්යයෙන්ම නිරේගාමි වෙන කෙනෙක් බව බුදුහාමුදුරු දැනගෙන හිටියා. බුදුහාමුදුරේකට සමාව දෙන්න ගියේ නැහැ. බුදුහාමුදුරන්ට සමාව දෙන්න පුළුවන් කමක් නැහැ ඒකට. නමුත් බුදුහාමුදුරගේ අනුශාසනා නිසා එයා හුඟක් පින්දහම් කරගත්තා. අර නිරේ දුකට ඉක්මවල යන විදිහේ කුසල් දහම් කරගෙන නිරාදුක අඩු කරන මට්ටමට ඔහු කුසල් දිනු කළා. මෙන්න මේක තමයි පිනුතුනේ බුදුදහමෙන් අපට ලබා දෙන අනුශාසනය. ඒනි සාපුද්ගලෙන් අතින් අඩුපාඩුකම් වෙන්න පුළුවන්. ඒ අඩුපාඩුකම් නිසා පුද්ගලයන් අපි නිර්දේ විදියට ගරහවට ලක් කරන්න හොඳ නෑ. පුද්ගලයන් නැති කරන්න හොඳ නෑ. පිනුතුනේ මේ සත්‍යයන් සසරේන ගමනේදී අපේ මෞද්‍යම අපියන් වෙච්ච අය බොහෝ දෙනෙක් මේ ඉන්නේ. අපේ කුසෙන් බිහි වෙච්ච දූදරුවන් වෙච්ච අය තමයි මේ බොහෝ දෙනෙක් මේ සසරේ ඉන්නේ. ඒ නිසායි හැම දෙනෙක් කෙරෙහිම මෛත්‍රිය සහගත ඇසකින් අපි බලන හුරු වෙන්නට ඕන. ඒ අයට හොඳ කර්ම කරන අවස්ථාවක් ලබා දෙන්නට ඕන. ඒ අතීතයේ කරපු අඩුපාඩු නිසාම පීඩාවට පත් වෙමින් එය දැඩිසිය අපි යටපත් කරන්නට හෝ එය තවදුරටත් අපේ මානසික පීඩාවට පත් කරන්න අපි උත්සාහ ගන්නට හොඳ නැහැ. අපි මෛත්‍රී සාගතය හැටියට අපි බුදුහාමුදුරු සරණ ගිය අය හැටියට පිනතුනේ අපි ඒ කෙරෙහිත් මෛත්‍රිය සාගතව බලන්න පුළුවන් ඉදිය මානසිකත්වයකට අපි හුරු වෙන්නට ඕන. අහිංසක ප්‍රශ්නයට උත්තරයක් දී හොඳයි. තාම කෙටියෙන් ඔබ වහන්සේ කරන්න ඕන පින්කම් විතරක් කියලා කිව්වේ. කාලයක් ඉඳලා කීයක් අරගෙන අපි හඳුන මේ ප්‍රශ්නය තමයි කාන්තාවක් ඉපදීමම දුක් සහගතයි. ජීවිතේ පුරාම අප්‍රමාණ දුක් හැටවලට මුහුණ දෙන්න වෙනවා. ස්වභාවිකවත් එහෙමයි. ඒක නිසා සමාජමය වශයෙන් ඒ නිසා අහනවා පිළිමි ආත්ම භාවයක් ලබා ගැනීම පිණිස කළ යුතු පින්කම් මොනවාද කියලා. ඔව් ඇත්තම දැන් මේ ගැන සාකච්ඡා කරද්දී ඇත්තෙන්ම කාන්ත ආත්ම භාවයක් අකුසලයක් නිසා ලැබෙනවා කියලා බුදුදහම එහෙම කියන්නේ නැහැ. මොකද මේ බුදු සමයේ නිවන් දැකපු බොහෝ දෙනෙක් කාන්තාවන්. ඒ වගේම හුඟා පින්දහම් කරපු බොහෝ දෙනෙක් කාන්තාවන්. කාන්තාවන් නිසා ශාරීරික වශයෙන් යම් යම් විදිය දුක් පීඩා ලැබුණත් ඒ නිසා මෙයට නිවන් දැකීමේ අවස්ථාවත් වැඩි. දැන් සාමාන්‍ය පිරිමි කෙනෙකුට වඩා ඇතැම් විට ආත්ම ශක්තියක් තියෙනවා කාන්තාවක්ගේ. විශේෂයෙන් දරුවන් පෝෂණය කිරීමත් එක්ක ඒ මව් කෙනෙකුට විශාල ශක්තියක් උහුල ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසාම ධර්ම මාර්ගයේ වා දුරට ඉදිරියට යන්න පුළුවන්. ඊළඟ ආත්ම භාවයේදී පිරිමි ආත්ම භාවයක් ලබනවාද කියන එකට වඩා වැදගත් වෙන්නේ අපිට මේ ආත්ම භාවය කොයිතරම් දුරට පළවෙනි පියවර තමයි සුගතියට යන්න පුළුවන් විදියට අපේ මානසිකත්වය සකසා ගන්නට ඕන. දැන් බුදුහාමුදුරන්ගේ මෑණියන් මහා මායා දේවිය මිය ගිහිල්ලා දිවි ලෝකෙ ඉපදුනේ. ඉපදුනේ සාමාන්‍ය ස්ත්‍රී ආත්ම භාවයෙන් මිදලා තමයි ඉපදුනේ. එහෙම වුණත් බුදුදහමේ අගය කරන්නේ මේ ආත්ම භාවයේදීම අපට සෝවන් වෙන්න පුළුවන් නම් පින්නතුනි කාන්ත ආත්ම භාවයක හිටියත් ඒක ලොකු ගැටලුවක් නෙවෙයි. අපි පිරිමි ආත්ම භාවයකට ගියත් ඊළඟ ආත්ම භාවයෙන් අපට සුගතිය නොලැබුණොත් මොකද වෙන්නේ? සතේ සිව්පාවයක වෙලා පිරිමි ආත්ම භාවයකට පත් වුණොත් මොකද වෙන්නේ? එතකොට පිරිමි ආත්ම භාවයක්ද ගැහණු ආත්ම භාවයක්ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. Tamanට ලැබෙන සුගතියද දුගතියද කියන එකයි ප්‍රශ්නේ. ඒ නිසා අන්න ඒ තමයි අපට තියෙන ලොකු මනතුර. නමුත් කාන්තාවක්ෂිය අපේ මව්වරු හුඟා ගුණධම් දිනු කරන හුඟා පින්දහම් කරනවා. හුඟා කරුණා මෛත්‍රිය ආදී ගුණධම් ප්‍රගුණ කරන දැන් කාන්තාවක් කියන්නේ දැන් අපි සමහර අවස්ථාවලදී කියන දෙයක් තමයි දැන් බස් එකකට නැගපු මව් කෙනෙක් දරුවෙක් එක්ක බස් එකකට නැගුවටින් පින්නතුනි බස් එක ඇතැම් විට ලංකාවේ ඉඳන් ඉතින් වාඩි වෙනත් කලින් බස් එක අද්දනෝනේ නේ. නමුත් කවදාවත් අම්මා කෙනෙක් දරුවෙක් වඩාගෙන ඉන්නකොට අම්මා කෙනෙක් වැටෙනවද? බ්‍රේක් පාරක් ගැහුවත් කුමන හේතුව නිසාවත් සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් දරුවෙක් අතේ ඉඳිදී අම්මා කෙනෙක් වැටෙන්නේ නැහැ. නමුත් පිරිමි කෙනෙක් ඇතැම් විට නිකන් අත් දෙකෙන් හිටියත් පිරිමි කෙනෙක් බ්‍රේක් ගන්නකොට වැටෙන්න පුළුවන්. නමුත් පිනුතුනි කාන්තාවක් එහෙම නෙවෙයි. විශාල ආත්ම ශක්තියක් ධෛර්යයක් මනසේ දරාගෙන මව් කෙනෙක් ඉන්නේ. අන්න ඒ ශක්තියම පින්නතුනි මේ ධර්ම මාර්ගයේ හැසිරෙන්න ඔබට ලොකු බලයක් වෙනවා ඒක. දැන් බුදුහාන කාලේ හිටියා සෝනා මෙහෙණිය වැනි අය. සෝනා කියන්නේ ඇයට කිව්ව බහුපුත්තිකා කියලා. ඇයට දරුවෝ 10 දෙනෙකුට වඩා හිටියා. දරුවෝ අන්තිමට සැලකුවේ නැති නිසා ඇය මහණුණා. මහණුණේ පින්නතුනි අවුරුදු කීයේද? කීයේද විතර කියලා මේ පින්නතුනි හිතෙනවද? සෝනා මෙහෙණිය මහණුණේ අවුරුදු කීයේද? අවුරුදු 120 දී මහණුනේ. අවුරුදු 120 දී දරු මුණුබුර රැසක් සහිතව හිටපු කෙනෙක් දරුවන්ගේ සැලකිලි නැති සාමහානුණු මේ සෝනා මෙහෙණිය පින්නතුනි දැඩි වීරියෙන් අවුරුදු 120 දී දැඩි වීරියෙන් භාවනා කළා. රාත්‍රී නිදි මරාගෙන භාවනා කරලා නිදි වරාගෙන භාවනා කළා. ඇය රහත් භාවයට පත් වුණා. ඉතින් මෙවැනි හැකියාවක් මව් කෙනෙකුට තියෙනවා. ඉතින් ඒ ශක්තිය ඔබ අමතක කරන්න එපා. ඒ නිසා කාන්තාවන් වීම නිසාම අභාග්‍යයක් කියලා බුදුදහමෙන් කිසිවිටකත් කියන්නේ නැහැ. ඒ නිසා ඒ ශක්තියම ඔබට ධර්මයේ හැසිරෙන යොදා ගන්න පුළුවන්. පින්නතුනේ දුක්ඛූපනීස සද්ධා කියලා කාරණයක් ධර්මයේ සඳහන් වෙනවා. දුක් පීඩා ජීවිතයට එන්න එන්න පින්නතුනේ ශ්‍රද්ධාව වැඩි කරගන්න හේතුවක් වෙනවා ඒක. ඉක්මනින්ම සසරින් නිදහස් වෙන්න ඕන, ඉක්මනින්ම මේ ගමන නිමාවටපත් කරන්න ඕන කියන දැඩි විශ්වාසයක්, දැඩි ඕනකමක් ඇති වෙනවා. ඒක පින්නතුනේ ධර්ම මාර්ගය ඉදිරියට යන ලොකු ශක්තියක් ඒක. ඒ නිසා ඔබ ලබාගත්තු කාන්තාත්ම භාවයේ කාන්තාවක් කියන්නේ කාටින් අපේ මව්වරු, ඒ කාටකින් අපේ සහෝදරවරු සහෝදරියන්. ඒ නිසා ඔබ සමාජයෙන් බැහැර යන අය නෙවෙයි, පිරිමියයි ලෝකයේ පහළ වෙන කාන්තාවන් නිසා. වරක් කොසරයිතුමාගේ භාර්යාවකට ගැහැණු ළමයෙක් ලැබිච්ච වෙලාවේදී රජතුමා බොහොම කනගාටුවට පත් වුණා. බුදුහාමුදුරුවෝ කිව්වා කනගාටු වෙන්න එපා. ඔවැනි දරුවේ, ඔවැනි දියණියකගෙන් බිහි වෙන දරුවා රටක් පාලනය කරන්න පුළුවන්, රාජ්‍යයක් පාලනය කරන්න පුළුවන්. ඒ නිසා බුදුවරයෙක් ලෝකයේ පහළ වෙන්නේ, ඒ කුමාරයා ලෝකයට පහළ වෙන්නේ මව කෙනෙකුගේ කුසින්. ඒ නිසා මව හුඟක් වටිනවා. ඒ නිසා ඒ මවට ලොකු ගුණ යහපත් කන් ටිකක් තියෙනවා. ඒ නිසා ඒ ගුණ දහම් එක මේ ධර්ම එකතු කරගත්තොත් ඔබට ලොකු යහපතක් වෙනවා. අනිත් පැත්තෙන් පින්නතුනේ කාන්තාවන් පිරිමින් ආත්ම භාව ලබාගත් අවස්ථාගෙන ධර්මයේ සඳහන් වෙනවා. ඒ සඳහා කරන්න ඕන කටයුතුත් ධර්ම ග්‍රන්ථවල පශ්චාත් කාලීන ග්‍රන්ථවල සඳහන් වෙනවා. තමන්ට ස්වාමියෙක් ඉන්නව නම් ඒ ස්වාමියට තමන් ප්‍රතිභක්තියෙන් සැලකීමක්. ඒ වගේ මේ ස්වාමියගෙන් තමන්ට අයහපතක් වුණත් තමන්ගේ හිත වෙනසක් කර නොගෙන තමන්ට දක්වන්න පුළුවන් ඉහළම ශක්තිය, ඉහළම ගෞරවයෙන් ඒ ස්වාමියට සැලකීම ස්ත්‍රියාත්ම භාවයෙන් නිදහස් වීමේ කරුණු හැටියට ධර්මයේ තුල සඳහන් වෙනවා. නමුත් ඒ සියල්ලටම වඩා පින්නතුනි මුළු බුදු සමය තුල අගය කළා තියෙන්නේ තමන් ගත කරන ආත්ම භාවය තුලම ඉඳගෙන පළවෙනි පියවර හැටියට දුගතියෙන් මිදෙන්නට කටයුතු කිරීමත්, එහෙම නැත්නම් ස්වර්ගගාමී මාර්ගයේ සුගති පරයන වෙන විදියට තමන්ගේ කුසලයේ ශක්තිමත් කිරීමත්, අනිත් පැත්තෙන් පින්නතුනි අඩුම වශයෙන් මේ ධර්ම මාර්ගය තුල සෝවාන් වීම සඳහාවත් අප්‍රමාදීව අපි වීරිය කරන්නට ඕන, සමථ විදර්ශනා වඩන්නට ඕන, හොඳට සිල්වත් ජීවිතයක් ගත කරමින් හැකියතාක් දුරට හිතේ සමතය දිනු කරන්න, හිත අතීතයට අනාගතයට දුවන ගතිය ටිකෙන් ටික අඩු කරන්න හිතේ. ඒ වගේම ඒ වර්තමාන හිත තියාගනිමින් හිත සමාධිමත් කරමින් ස්කන්ධ පංචකය, පංච උපානස්කන්ධය, ආයතන ආදී මෙන්න මේ කරුණ වල අනිත්‍යතාවය නුවණින් දකින මානසිකත්වයක් උරු කරගන්න. එහෙම දිනු කරගත්තු කාන්තාවන් පින්නතුනි රහත් භාවයට පත්වෙච්ච කාන්තාවන් පින්නතුනි වසවර්ති මාර්ගයේ ළඟවත් දෙවනි වෙලා නැහැ. වසවර්ති මාර්ගයට අභියෝග කළා තියෙනවා, මගේ කාන්තා භවය, කාන්තා ආත්මය මට කිසිඳු විදියෙ හානියක් නැහැ, මම ලෝකේ ජයගත්තා, මං තුන් ලෝකේ ජයගත්තා කියලා සමහර කාන්තාවන් අභීත සිංහනාද කළා තියෙනවා. ඒ නිසා එවැනි අතීත කාන්තා පරපුරක රහතන් වහන්සේලාගේ පරපුරකට දායාද කර දායාද තියෙන පිරිසක් ඔබ. ඒ වගේම ලෝකයේ පහළ වෙච්ච බුදුවරු, සියලු බුදුවරු පහළ කළේ අපේ මව්වරු විසින්. ඒ නිසා ඒ බුදුවරු නැවත ඒ මව්වරුන්ට ප්‍රත්‍යපකාර කළා. ඒ මව්වරුන්ට නිවේසනසෙන මාර්ගයක් දේශනා කළා. ඒ නිසා ඒ ධර්ම මාර්ගය අපට තියෙනවා. අපි හුඟක් වාසනාවන්තයි. ඒ නිසා කාන්තා ආත්ම භාවයේ කිසි විටකත් තමන් කරපු අකුසලයක විපාකයක් කියලා හිතන්න එපා. එහෙම නොවුණා නම් ලෝකයේ පිරිමියත් ලෝකේ බිහි වෙන්නේ නැහෙනි. ඒ නිසා මේ ලෝකයේ පැවැත්මට දෙපිරිසම අවශ්‍ය වෙනවා. ඒ දෙපිරිසම විවිධ විදිය මානසික ශක්තියෙන් හැකියාවන් දිනු කිරීමෙහි ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට ගැහෙන පිරිමි ආත්මභාව ලැබෙන්නේ. නමුත් අපි හැම දිනාටම පින්තුණි සමාජයන්න පුළුවන් ඉහළම තත්ත්වයට යන්නට පුළුවන්. විශේෂයෙන් බෞද්ධ රටවල ඉන්න අපට කාන්තාවන් කියලා පින්තුණි අපට කිසි විටක සමාජයෙන් අපි නිග්‍රහයට ලක් වෙන්නේ නැහැ. සමහර වෙනත් ආගම්වල මුල් තැන දීපු රටවල් තියෙනවා කාන්තාවන්ට බොහොම අසාධාරණකම් වෙනවා. නමුත් විනෝතුනි අපේ විශේෂයෙන් ශ්‍රී ලංකාව කියලා කියන්නේ කාන්තාවන්ට හුඟක් ගරු කරන රටක්. විනෝතුනි ඔබ දන්නවද ලෝකේ පළවෙනි වතාවට අගමැතිවරියක් බිහි වුණේ කොයි රටෙන්ද? ශ්‍රී ලංකාවෙන්. ශ්‍රී ලංකාවෙන් ලෝකේ පළවෙනි වතාවට ජනාධිපති නියක් බිහි වුණේ කොහෙද? ශ්‍රී ලංකාවේ ඇමරිකාව. පින්නතුනි වසර 200 ගාණක් බලාගෙන ඉන්න ජනාධිපතිවරයෙක් බිහි වෙනකන්, ජනාධිපතිවරියක් බිහි වෙනකන් නුදුරු අනාගතේ 15 කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මෙච්චර දිනුවේ කියන ඇමරිකාවටවත් නිදහසේ ඉහළම නිදහස භුක්ති විඳින රටක් තමයි ඇමරිකාව කියලා කියන්නේ. එවැනි නිදහස් රටකටවත් පින්නතුනි තාම ජනාධිපතිවරියක් බිහි කරගන්න බැරි වුණා මේ 21 වෙනි සියවසේ තාම. හැබැයි නුදුරු අනාගතයේ තෝරාගන්නේ කියලා අපි බලාපොරොත්තු වෙන නමුත් බෞද්ධ පරිසරයක් තුල හැදෙන වැඩුණ අපට පින්නතුනි අපි මේ සියලුම වார்த்தාවන් ලෝකයේ ඉදිරියේ තියලා තියෙන්නේ. අපේ රට පුංචි වුණත් අපේ රට ධර්මයේ තුලින් පුංචි නෑ පින්නතුනි. ධර්මයේ තුල අපේ රට සාමත් ශක්තිමත්. ඒ ශක්තිමත් රටෙන් ලෝකෙට පූර්වාදර්ශ දීලා තියෙනවා. ඒ නිසා එවැනි රටකින් අපි හැටියට පිනොතුනි අපි කාන්තා භවය කිසි විටකත් අපි සුළු කොට සලකන්න හොඳ නෑ. අපි කාන්තාවන්ට අපේ මව්වරු විදියට අපේ සහෝදරියන්ට විදියට අපි අප්‍රමාණව සලකනවා. ඒ වගේම අපි පිරිමියටත් වඩා අපි කාන්තාවන්ට සැලකිල්ල දක්වන අපේ පරිසරය හැම දෙයක් බස් එකකට නැග්ගත් කාන්තාවක් වයසට ඉමන්න ඕනේ. පිරිමයා නිතරම නැගිටලා තමන්ගේ අසන පූජා කරන්න පරිත්‍යාග කරන්න පුළුවන් මානසිකත්වයකින් ඉතින් ඒක අපට ලොකු වාසියක්. හැබැයි අපේ කාන්තාවන් එන්නෙන්නම පිරිමින්ටත් වඩා ඉදිරියට යමින් අධ්‍යාපනික ශේත්‍රෙ ඉදිරියට යනවා. විශේෂයෙන් විශ්වවිද්‍යාලයට තේරෙන අයගෙන් වැඩි පිරිසක් දැන් කාන්තාවන් තේරෙන්නේ. ගුණධාම රකින බොහෝ දෙනෙක් කාන්තාවන්, සිල් ගන්න වැඩි පිරිසක් කාන්තාවන්. එහෙනම් අනිත් පැත්තෙන් කියන්නේ මොකද්ද? සුගතිගාමි වෙන වැඩි පිරිසක්, නිවන් දකින වැඩි පිරිසක් කාන්තාවන් කියන එකයි කියන්නේ. ඒ නිසා මේ පැත්තේ වාසියක් අපට තියෙනවා. ඒ නිසා මේ පැත්තේ වාසියක් ලබාගෙන අපි තවදුරටත් මේ දහම් මාගේ ඉදිරියට යන්නට අපි උත්සාහ ගනිමු. අපේ හැමෝටම ඕමත්ම කිසිදු වේවා. අද දවසේ මේ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව තවදුරටත් පවත්වාගෙන යෑම පිණිස අවශ්‍යතාවයේ තිබුණත් ඒ වෙනුවෙන් අපට කාලය පිළිබඳ ගැටලුවක් මතුවී තිබෙන නිසා මෙතකින් ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව සමර්ථ කිරීමට අපට සිදු වී තිබෙනවා. ඔබ වහන්සේට බොහොමත්ම පිං. දෙකකට අධික කාලයක් නම් 20කට අධික කාලයක් සුහද ලෙන්තතු කල්යාණ මිත්‍රයාණන් වහන්සේ නමක් හැටියට මා ඇසුරු කරන අපේ ගෞරවනීය පුස්කොට ධම්මගරු හාමුදුරුවන් වහන්සේට අපි සියලු දෙනා එකතු වෙලා පුණ්‍යානුමෝදනා කරමු. වහන්සේ ගැන වචනයක් සිහි කරන්නටත් අවශ්‍යයි. මේ කාල පරිච්ඡේදය පුරා උන්වහන්සේ මම මේ ආයත නිතර සිහිපත් කරන නමක්. ඒ වගේම තවත් කල්යාණ මිත්‍රයාණන් වහන්සේ නමක් හැටියට මා ඇසුරු කරන ගෝණදෙරියේ පඤ්ඤාරතන හාමුදුරුවෝ, පුස්කොළ ධම්මගරු හාමුදුරුවෝ, දෙදෙනා වහන්සේ තරුණ යතුරුණයන් වහන්සේලා හැටියට වයසින් මට වඩා බාල වුණත් උන්වහන්සේලාගේ ධර්මඥානය අපට වඩා පෝසත් බව මතකයි. ඒසා ඕනෑම අවස්ථාවක මා මාත්‍යක ධර්ම දේශනාවකට ගියත් ඒ හැම වෙලාවකම උන්වහන්සේ දැන් ලංකාවේ නැහැ. ඉන්න කාලේ උන්වහන්සේ සමග හෝ අපේ පඤ්ඤාරත්න හාමුදුරුවන් වහන්සේ සමග හෝ සාකච්ඡා කරලා තමයි මගේ මාතෘකාව මා ධර්ම දේශනාවකට පවා මාත්‍යක යනවා නම් යයි. හැම දිනාටම තෙරුවන් සරණයි. නයි තෙරුවන් සරණයි. දිගාතරී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, ධර්මාභෝධන ලැබේවා. තෙරුවන් සරණයි, සුවපත් වේවා.